හොඳයි පිංගතුනි, සුපුරුදු පරිදි දහම් සාකච්ඡාව ආරම්භ කිරීමට ඔබ වගේම මේ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නට කැමති මේ දස දහසක් ලෝක ධාතු වෙසෙන් ආ වූ සීරම දිව්‍ය බ්‍රහ්මාදීන් සිහිපත් කරගෙන එයාට මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න. ඒ වගේම පිංගතුනි, තමන්ගේ ඉෂ්ඨකාමී දෙවි දේවතාවුන් ඇතුළු මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නා වූ මේ ඉන්ද්‍රෝපීර්ණ චන්දසේකර ප්‍රජාපති ආදී ඒ සේව සමූහයන් මහන්තලාවත් සිහිපත් කරගෙන එයාටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න. ඒ වගේම පිංගතුනි, තම තමන් නමින් ජම්මාන්තර්ගතවන් දිච්චේ සීලම ඥාතීත මිත්‍රාදීන් සිහිපත් කරගෙන එයාටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න. මම දෙවියන්ට ආරාධනා කරන මොහොතේදී ඔබ සීලු දෙනාම එයාට ඒ චිත්ත කිරණ ධාරාවල් විහිදුවා හරිමින් එයාව සිහිපත් කරගෙන එයාට මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා පිංගතුනි, සියලුම දෙනා මොහොතක් අදිස්ථාන කරන්න. අනාදිමත් සංසාරයක ඉඳලා මේන බව ගමනේදී ආර්යයන් වහන්සේ නමකට තමන්ගේ අතින් එක බින්දු මාත්‍රයකින් හරි වරදක් අවැඩක් අසාධාරණයක් වුණා නම් මේ ලෝ වැඩ සිටින සියලු ආර්යයන් වහන්සේලා ඒ උදෙසා කමා කර සිටින්න කියලා, ඒ වගේම පිංගතුනි තරේ අදිස්ථාන කරන්න අද මේ ධර්ම දේශනාවේදී මේ තමන්ගේ නිර්වාණ ගාමිනී පටිපදා උදෙසා මේ අවශ්‍ය දහම් කරුණු වැඩි වැඩියෙන් කියවේවා, මේ සද්ධර්මය අවබෝධ වේවා කියලා අදිස්ථාන කරන්න සියලුම දෙනා මොහොතක්. අද මේ දහම් දේශනාව ආරම්භ කරනකොට පින්වතුනි යම් කරුණක් කියන්න. ඒ තමයි අද දේව භාෂිතයක් කියලා හිතාගෙන ඉන්න මහා ශ්‍රේෂ්ඨ කර්මස්ථානයක් තියෙනවා. ඒක අද පිරිස හිතාගෙන ඉන්නේ දේව භාෂිතයක්, මේ සක්‍ර දේවේන්ද්‍රයා විසින් ප්‍රකාශයට පත් කරන ලද්දක් කියලා. ඒක ප්‍රසිද්ධයි ඉතින් සක්‍ර දේවේන්ද්‍රයත් කිව්වයි කියලා. නමුත් සක්‍ර දේවේන්ද්‍රයත් කිව්වා මිසක් සක්‍ර දේවේන්ද්‍රයා කිව්වා නෙමෙයි. ඒ ගාථාව හරි ප්‍රසිද්ධයි, හැමෝම දන්නවා. හේතුව හැමෝම මළගෙවල් වල යනවනේ. එතකොට අද මළගෙවල් වලට සීමා වෙච්ච සම්බුදුරජාණන් වහන්සේ නමක් විසින් ලෝකෙට දේශනා කරපු මහා කර්මස්ථානයක් තියෙනවා. ආන්නේ කර්මස්ථානයෙන් කොටසක් විග්‍රහ කරලා දෙන්න. මොකද මේ කර්මස්ථානයේ කොටසක් කියලා කිව්වේ 10%ක් විතර විග්‍රහ කරලා දෙන්න. එකම ධර්මයකවත් පින්වතුනි 100%ක් විග්‍රහ කරන්න බෑ. 50%ක් විතර විග්‍රහ කළ හැකි. නමුත් ඒ 50% විග්‍රහ කරන්න කාලෙ මදි. ඒක නිසා ඔය හැම ගොඩාක් දේවල් වල 10%ක් තමයි කතා කරලා තියෙන්නේ. එද ඒක ඔබ දන්නවා මේ න්‍යාය මොකද්ද කියලා. සම්බුදුරජාණන් වහන්සේ නමක් මාතෘකා විදියට ඔක්කොම දේශනා කරන්නේ ඒක නිසා. ඒව ඔක්කොම පෙළගස්සන්න ගියොත් එහෙම උන්වහන්සේගේ ජීවිත කාලේ මදි ඒ සද්ධර්මයේ දේශනා කරන්න. එතකොට එහෙනම් අපිටත් ඒකත් එහෙම තමයි ඉතින්. උන්වහන්සේ මේ අපි වචනයක් කතා කරන වෙලාවේදී උන්වහන්සේ වචන 512ක් විතර කතා කරන ඒ තරම් වේගෙන් සද්ධර්මයේ කතා කරන්නේ. ඉතින් එච්චර වේගෙන් කතා කළත් උන්වහන්සේ මාතෘකාව විතර නම් කතා කළේ. ඉතින් අපිට උන්වහන්සේගේ සද්ධර්මයේ අන්තු මාත්‍රයක් විතර තමයි කතා කරන්න පුළුවන්. එහෙනම් ඉතින් ලේසියෙන් හිතන්න එපා සම්බුදුරජාණන් වහන්සේ නමක් ගැන. ඔබ ඉතින් විශේෂයෙන්ම දැන් ඉතින් සම්බුදුරජාණන් වහන්සේ නමක් අඳුරනවනේ නේද? අඳුරනවා 2%ක් විතර. රහතන් වහන්සේටවත් බෑ 100ක් සම්බුදුරජාණන් වහන්සේ නමක් අඳුනගන්න. අඳුනගන්න පුළුවන් එකම පුද්ගලයා කවුද? තවත් සම්බුදුරජාණන් වහන්සේ නමක් විතරයි. ඒ උන්වහන්සේට තමයි තේරෙන්නේ අනිත් ඒ උත්තමයාගේ තියෙන ගුණ. මේ අනන්ත අප්‍රමාණ මහා ගුණයකින් යුක්ත ඒ උත්තමිය මහා ප්‍රඥාවකින් යුක්ත ඒ උත්තමයන්ගේ සද්ධර්මයෙන් කතා කරන්නේ. ඉතින් අද මේක ගොඩාක් දුරට පින්වතුනි මේ සීමා වෙලා තියෙන්නේ මලගෙවල් වලට. මොකද අද බුද්ධ ධර්මයේ කියන එක බොහොම අඩු වෙන්නේ තියෙන්නේ. ඔක්කොම තියෙන්නේ මොකද? සංස්කෘතියනේ. නේද? බෞද්ධ සංස්කෘතිය තමයි තියෙන්නේ. බුද්ධ ධර්මයට දැන් ඔය දැන් ඔබට මතක ඇති නේ ඔය මේ දහම් පාසල් අවසාන ශ්‍රේණි විභාගයේම ලිව්වන බෞද්ධ සංස්කෘතියට තියෙන අඟල් දෙකක විතර පොතක් පළල. නේද? උස. නමුත් බුද්ධ ධර්මයට තියෙන්නේ කොච්චරයිද? අඟල් භාගයක විතර පොතක්. ඒක තමයි ස්වභාවය. ඕක තමයි අද ලෝකේ තියෙන්නේ. සංස්කෘතියට තමයි ලොකු තැනක් තියෙන්නේ. කමක් නැහැ මේ සංස්කෘතිය බොහොම වටිනවා. ඒකත් කාලා දාගෙන යන ගමන තියෙන්නේ. ඉතින් බින්දුනි මේ සංස්කෘතියේදී බෞද්ධ සංස්කෘතිය ඇතුලේ එනවා එක දෙයක්. ඒ තමයි අනිච්චාවත සංඛාරා කියලා ගාථාවක් තියෙනවා. ඔබ හැමෝම මේක අහලා ඇති. අනුම ධර්මයේ පළවෙනි එකවත් ඔබ දැකලා ඇති. ඇයියේ ලංකාවට ගියොත් හන්දි එක අනිවාර්යයෙන්ම තියෙනවාම තමයි අනිච්චාවත සංඛාරා. පරලෝ සැපත් අහවල් වාසක මහතාට නිවන් සැප ලැබේවා කියලා. ඉතින් වේදින් ඒකේ අනිත් පැත්ත තමයි පොඩ්ඩක් බැලුවොත් එහෙම සමාධිගත වෙලා කොහෙද ඒක හිටියේ කියලා මේ ඉන්නේ කියලා. ඉතින් හතර අපායෙන් එහෙක රිංගගෙන ඉන්නවා. මල පෙරිතෙක් වෙරහල ඉන්නවා. නමුත් අරක ගහලා තින්නේ නම් මොකද්ද? උපාසක මහත්මා නැත්නම් උපාසක මහත්මිය කියලා. ඉතින් ඕක තමයි ප්‍රශ්නේ. ඒ උදෙසා තමයි පිංගදෙනි අපි මේ දහම් කතා කරන්නේ මේ ඇත්ත උපාසකයව බිහි කරන්නේ. ඇත්ත උපාසිකාව බිහි කරන්නේ. එතන උපාසක උපාසිකා තුලින් භික්ෂු භික්ෂුණී වෙලා තමයි කටයුත්ත කරලා ඉවර කරගන්න පුළුවන් මට්ටමට ඔබව හදන්න. ඔබව හදන්න නෙමෙයි අපිව හදා ගන්නවා. ඒ අතර දුර ඔබට පුළුවන් ඔබ හැදිලා එතනට එන්න. ඔබ හදනවා කවුත් වැරදි. ඉතින් පින්වතුනි මෙන්න මේ ගාථාව බොහෝම ශ්‍රේෂ්ඨ කර්මස්ථානයක්. මේ ගාථාව සක්‍රදේවේන්ද්‍රයා විසින් ශාස්ත්‍රුන් වහන්සේගේ පරිනිර්වාණයේ වෙලාවෙත් දේශනා කළා. හැබැයි ඒක මේ සක්‍රදේවේන්ද්‍රයා නිර්මාණය කරපු එකක් නෙමෙයි. ඊට කලින් ඕනේ තරම් රහතන් වහන්සේලා විසින් ප්‍රකාශයටපත් කරපු දෙයක් තමයි මේ ගාථාව. මේ ගාථාව පින්වතුනි හරිම ශ්‍රේෂ්ඨ ගාථාවක්. ඉතින් මේක ඔබ ටිකක් දන්න නිසා මට හිතුණා මේක ගැන පොඩ්ඩක් ඔබට කතා කරන්න ඕනේ කියලා. මේ ගාථාව පිංගුතුනි රහතන් වහන්සේලා දහම් සංවේගයේ උපදව ගන්නේ ඔන්න ඔය තුලින්. දහම් සංවේගයේ උපදවනවා කියන්නේ පිංගුතුනි දැන් ශාස්ත්‍රුන් වහන්සේ නමක් පරිනිර්වාණයට පත් වෙන එක සාමාන්‍ය පුද්ගලයෙකුට දරා ගන්න බෑ. නමුත් රහතන් වහන්සේලා බිම පෙරලි පෙරලි අඬන්නේ නැහැ, ශෝක පරිදේව කරන්නේ නැහැ. උන්වහන්සේලා දහම් සංවේගයට පත් වෙනවා කියලා කියන්නේ මේ ලෝකයේ තියෙන යථාර්ථයට හිත මෙනෙහි කරනවා. ලෝකේ යථාර්ථය මෙනෙහි කරන උන්වහන්සේලා. එහෙනම් මේ ලෝකේ යථාර්ථය මෙනෙහි කිරීමත් තමයි පිංගතුනි ඔය කියන ගාථාවෙන් සිද්ධ වෙන්නේ. මේ ලෝකේ කියන්නේ මොකද්ද කියන එක පෙන්눔 කළ දෙන ගාථාවක්. කවුරු හරි ඇහුවොත් එහෙම ලෝකේ කියන්නේ මොකද්ද කියලා අනිච්චාවත සංඛාරා උප්පාදවය ධම්මිනෝ උප්පජ්ජිත්වා නිරුද්ධಂತಿ තේසං වූප සමෝසුකෝ. දැන් ඕක දැන් ඒ මේ ඕක තව ටිකක් මේ අර අන්තිම පදේ තේසං වූප සමෝ සුකෝ. අන්න ඒ විදිහටයි හැදෙන්න ඕනේ. අන්තිම පදේ හැදෙන්න ඕනේ කොහොමද? තේසං වූ දැන් අද ගොඩක් මේ පිරිස කියද්දි කියන්නේ තේසං වූප සමෝ සුකෝ කියලා. එහෙම නෙමෙයි යන්න ඕනේ. තේසං වූප සමෝ සුකෝ. වූප සමය කියලා කියන්නේ පිංගුතුනි අතහැරීම කියන එක. නික්ම යාම කියන එක. අපි දෙකකින් කතා කරගෙන ඉන්නේ එතකොට ඔබට තේරෙන්නේ මේක. අනිච්චවත සංඛාරා උප්පාද වය ධම්මිනෝ. මේ දෙක පින්වදෙනි මේ කියපු දෙක තුලින් දවස් දෙක තුනක දේශනාවක් කළ හැකි පැය 24ම. ඇයි මෙතන කතා කරන්නේ මොකද්ද? උප්පාද වය ගැන මේ ලෝකය ගැන කතා කරන්නේ. එතකොට අනිච්චවත සංඛාරා මෙන්න මේක හොඳට අඳුනගන්න. දැන් ඔබ මේක දන්නව ඇති. මොකද ඉතින් අනිච්චවත සංඛාරා. ඉතින් ඔය සංඛාරය මේ සංඛාර කියන ඒවා අනිච්චයි. උප්පාද වය ධම්මිනෝ. උපදිනොත් මැරෙනවනේ. උප්පජ්ජිත්වා නිරුද්ධති. ආයිත් උපදිනොත් මැරෙනවනේ. මේ තේසං වූප සමෝසුකෝ. ඉතින් ඒක මේ කියලා මොනවා හරි හිතා ගන්නවා ඉතින්. නමුත් පින්වතුනි දැන් මේක තුලින් ගැඹුරට යන්න. ගැඹුරට ගිහිල්ලා බලමු මේ ගැඹුරු අර්ථය මොකද්ද මේක කියන කියලා. අනිච්චවත සංඛාරා උප්පාද වය ධම්මිනෝ. උත්පාද වය කියන ධර්මතාවයෙන් යුක්ත වූ අනිච්ච වූ සංකාර වත ගැන මේ කතා කරන්නේ. උත්පාද වය ධම්මිනෝ කියලා කිව්වේ උත්පාද වය කියන ධර්මතාවයක් තියෙනවා මේ ලෝකේ. ඔන්න ඔය ධර්මතාවයෙන් යුක්ත සංකාර වත අනිච්චයි. මොකද්ද මේ සංකාර වත? සංකාර වෘතය. මේ ජීවිතයක් කියන්නේ මොකද්ද? පුද්ගලයෙක් ඉපදුනා. නිමල් ඉපදුනා. නිමල් මැරුණා. ඔය ඉපදීම සහ මිය යාම අතර මොකද්ද උනේ? සංකාර වෘතයක් නේද? සංකාර වඩන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වුණා. වෙන මොකද්ද උනේ? මනෝ සංකාර වැඩුවා නේද? ඊළඟට වචී සංකාර වැඩුවා. ඊළඟට කාය සංකාර වැඩුවා. ඔය තුන නේද කළේ? ඔන්න ඔය සංකාර කිරීමේ වැඩපිළිවෙලක් නේද මේ උප්පත්තියේ සිට මරණය දක්වාම කරගෙන ගියේ. වෙන කරපු එක දෙයක් කියන්න මට. සංකාර වඩන වැඩපිළිවෙල හැරෙන්න කරපු තව එකම එක දෙයක් කියන්න. එකම එක දෙයක්වත් තිනවද? නැහැ. එහෙනම් පිංගුතනි මේ ජීවිතයක් කියලා කියන්නේ මොකද්ද? සංකාර වෘතයක්. එක ජීවිතයක් කියලා කියන්නේ දැන් වෘතයට ඕනනම් සීමාව කියලා දාගන්න. ඒ පැත්තනොත් ගත්ත හැකි. නැත්නම් වෘතයක් කියලා ගන්න මේ වෘතයක් පූර්ණේ කරන. නැත්නම් මේ ක්‍රියාකාරකමක් කරනවා. එහෙනම් මොකද්ද මේ සංකාර ක්‍රියාකාරීත්වයක් තියෙනවා. අන්නේ සංකාර ක්‍රියාකාරීත්වය තමයි පිංගුතනි ජීවිතය කියලා කියන්නේ. යම් කෙනෙක් ජීවිතයක් ලැබපු දවස් ඉඳලා එයා කරන්නේ මොකද්ද? සංකාර ක්‍රියාවලිය. ඒ සංකාර වෘතයක් කරගෙන කරගෙන කරගෙන ගිහිල්ලා මෙතනින් ඒක නවත්තනවා. මෙතනින් ඒක නවත්තනවා කියන්නේ මොකද්ද? මේකට ඉවරයි. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? ඊට පස්සේ හාමුදුරුවෝ වැඩලා අර පෙට්ටිය ගාව ඉඳගෙන අනිච්චවත සංකාරා කියනකොට ඒක ගිහිල්ලා තව කොහෙද යනද? ඉතින් ඊටත් කලින් මැරෙන හුස්ම යන මොහොතේම අරික ගිහිල්ලා අනිත් පැත්තේ ගිහිල්ලා. දැන් ඌ පටන් ගත්ත තව සංකාර වෘතයක්. ඒ සංකාර වෘතය අරගෙන ඉවරලා කරගෙන කරගෙන කරගෙන ගිහිල්ලා අතනට ගිහිල්ලා ඉවරලා දැන් මොකද කරන්නේ? ඒක අතහැරලා ඌ දැන් තව සංකාර වෘතයක් පටන් ගත්තා. එනම් මෙන්න මේ සංකාර කිරීමේ වැඩපිළිවෙලක් තමයි පිංගුතුනි මේ තියෙන්නේ. ජීවිතයක් කියලා කියන්නේ ඔන්න ඕකට. එහෙනම් මේ සංකාර, එහෙනම් දැන් මේ මෙතන කතා කරන්නේ ලොකු මොකද්ද? ලොකු කර්මස්ථානයක් ගැන. මේ විදර්ශනා ප්‍රඥාව ගැන මේ කතා කරන්නේ. අනිච්චවත සංකාර. එහෙනම් මේ සංකාරවත ඇයි අනිච්ච? ඇයි මේ සංකාරවත අනිච්ච? නිකන් අනිච්චයි අනිච්චයි කිව්වට තේරෙන්නේ නැහැනේ. ඇයි සංකාරවත් අනිච්ච? උප්පාද වය ධම්මිනෝ. මේ උප්පාද වය කියන ධර්මතාවයෙන් යුක්ත හින්දා. මොකද දැන් උප්පාද වය? ඇති වෙනව නැති වෙනවද? නෑ, ඇති වෙනව නැති වෙනවා කිව්වොත් අනිත්‍යයට වැටෙනවා ඒක. අනිත්‍යයට වට ගත්තොත් වැඩේ වරදිනවා. මොකද අනිත්‍ය ප්‍රබල නෑ නිවන් දක්කන්න. අනිච්ච තමයි ප්‍රබල නිවන් දක්කන්න. අනිත්‍ය නෑ නෙමෙයි තියෙනවා. අනිත්‍යයක් තියෙනවා. අනිත්‍යයි. ආ, ඒක හන්න දෙන්නේ. හැබැයි ඒක ඉතර ප්‍රබල නැහැ පිංගුතුනි නිවන් දක්වන්න තරම්. හේතුඵල ධර්මයේ පැහැදිලි කරන්න තරම් ඒක ප්‍රබල නැහැ. හැබැයි දැන් මෙතන එක දෙයක් තියෙනවා. මොකද්ද? උත්පාද වය ධම්මිනෝ. මේ උත්පාද වය කියන ධර්මතාවයෙන් යුක්තයි. මොනවද? ඔය කියපු මොනවද? සංකාර රත. සංකාරයක් කියන එක පිංගුතුනි උත්පාද වය ධර්මතාවයෙන් යුක්තයි. මොකද්ද මේ උත්පාද වය ධර්මතාවය? සංකාරයක තියෙන. සංකාරයක් කියන එක පිංගුතුනි උත්පාද වෙනවා, වැය වෙනවා. උත්පාද වෙනවා වැය වෙනවා කියලා කියන්නේ පිංගුතුනි කවුරුත් උප්පද්දනවා කවුරුත් වැය කරනවා නෙමෙයි. උත්පාද වෙනවා වැය වෙනවා. කොහොමද උත්පාද වෙන්නේ? කොහොමද වැය වෙන්නේ? හේතුන්ගෙන් උත්පාද වෙනවා. හේතුන් සකස් වෙලා සකස් වෙලා සකස් වෙලා උත්පාද වෙනවා. හේතුන් නිරුද්ධ වෙලා නිරුද්ධ වෙලා මක් වෙනවද? වැය වෙනවා. එහෙනම් එකම එක එක සංඛාරයක් ගත්තොත් පිංගුතුනි ඔය හැම සංඛාරයකම ස්වභාවය තමයි මොකද්ද? හේතුන්ගෙන් සකස් වුණා, හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙලා ගියා. එහෙනම් ඔන්න ඔය කියන උත්පාද වය ධර්මතාවයක් තියෙනවා මේ සංඛාරවලට. මේ සංඛාර මම වඩනවා කියලා කියන්න පුළුවන් එකක් නෙමෙයි තියෙන්නේ. සංඛාරයක ස්වභාවය තමයි පිංගුතුනි කරුණු පහක් නිසා සකස් වෙනවා. ඒ කරුණු පහේ විසිරීම නිසා මොකද වෙන්නේ? ඒ සංඛාර නිරෝධ වෙනවා. එහෙනම් සංකාර හොඳයි කියලා අල්ලගත්තහම මොකද වෙන්නේ? මේ ගොඩනැංවීම මේ ක්‍රියාදහමය මේ කතා කරන්නේ. මෙතන මේ සංකාර කිව්වට පස්සේ විශේෂයෙන් අபிසංකාර ගැන සලකන්න. දැන් මෙතනින් එහාට කතා කරගෙන යනකොට අද ඔය සංකාර ප්‍රශ්නෙට උත්තරයක් ගන්නවා අපි. තව ටිකක් වැඩිපුර මේ සංකාර මොනවද කියලා කතා කරනවා. එතකොට ඔබට තේරෙන්න පටන් ගනි මොනවද මේ සංකාර ස්වභාවය? මේ කොහොමද මේ ශරීර සංකාරات එක පවත් එක නියන්නේ? මම හිතනවා ඔබ ගිය සතියේ ධර්මදේශනාව අහන්න ඇති කියලා. ඒකත් එක්ක බැඳිලා තමයි ඉතින් යන්න වෙන්නේ. මොකද දැන් මාසෙක එකමාරක ඉඳලා කියන හැම එකක්ම එකට එකට බැඳිලා යනවා. පුළුවන් තරම් ඒව අහන්න. දැන් එතකොට සංකාරයේක ස්වභාවය තමයි පිංගතනි කරුණු පහක් එකතු වුණා නම් අන්නේ මොහොතදී ඒක හට ගන්නවා. එතකොට අபிසංකාරයේක ස්වභාවය තමයි දැන් අපිට අபிසංකාර ගොඩනගන්න ඕන අවස්ථාවල් එනවා. සසර ගමනේ සැරිසරන කෙනෙකුට පිංගතනි ඒ සසර ගමන සැරිසරීම උදෙසා ඒ කෙනා සංකාර ගොඩනගනවා. යම්කිසි අවස්ථාවක අවිද්‍යා තෘෂ්ණා දෙක පෙරටු කරගෙන යම්කිසි සංකාරයක් ගොඩ නැගුවා නම් ආන්නේ ගොඩනගපු සංකාරය අபிසංකාරයක් බවට පත් වෙනවා. අභි කියලා කියන්නේ පින්වතුනි බිහි කරනවා කියන එක. අභි කියලා කියන්නේ ඒකයි. අභබ්බ කියලා කියන්නේ මොකද්ද? බිහි කරන්නේ නැහැ කියන එක. නමුත් අභි කියලා කියන්නේ මොකද්ද? බිහි කරනවට. එනයි බිහි කිරීමක් උදෙසා. ඉදිරියේ බිහි කිරීමක් උදෙසා යම්කිසි සංකාරයක් වැඩුවා නම් අන්නේ සංකාරයට කියනවා මොකක් කියලාද? අபிසංකාර කියලා. එහෙනම් ඉදිරියේදී බිහි කරන්නේ ඇයි? බිහි කිරීම කියන එක හරි සාරයි කියලා හිතාගත්ත වැඩපිළිවෙලක ඉන්න නිසා. ඒ කියන්නේ අත්බැවුවල් සාරයි කියලා. එහාට සාරයි කියලා හිතාගෙන ඉන්න වැඩපිළිවෙලක් තියෙනවා පිරිසකේ. ඒකයි කිවි අවිද්‍යාව තෘෂ්ණා දෙක පෙරටු කරගෙන තමයි අபிසංකාර ගොඩ නැගෙන්නේ. අවිද්‍යාව ප්‍රහාණය කරපු කිසිම උත්මයෙක්ගේ ශරීරය මේ මේ මේ කියන චිත් පරම්පරාවක අபிසංකාර කියන ඒවා ගොඩ නැගෙන්නේ නැහැ. උන්වහන්සේලාට ගොඩ නැගෙනවා සංකාර. සංකාරයේ අபிසංකාරයේ වෙනස ඔන්න ඕකයි. ඔබගේ ඇතුළෙත් පින්වතුනි අபிසංකාර ගොඩ නැගෙන වෙලාවල් තියෙනවා, සංකාර ගොඩ නැගෙන වෙලාවල් තියෙනවා. වැඩි හරියක් හැබැයි ගොඩ නැගෙන්නේ මොනවද? අபிසංකාර. එතකොට දැන් ඒකට හේතු තියෙනවා. දැන් මේක දැන් ටික පුරුල් කරගෙන යන්න. අන්තිමේදී ඉතින් ගාථාවේ තීරුම ගම්මු. මොකද සංකාර ගැන ලොකු විග්‍රහයක් කරගන්න ඕනේ. තව තවත් විග්‍රහ කරගන්න ඕනේ සංකාර ගැන. සංකාර කියන ඒවා පින්වතුනි ඔබ දන්නවා කොටස් තුනක් තියෙනවා. කාය සංකාර කියලා කොටසක් තියෙනවා, වචී සංකාර කියලා කොටසක් තියෙනවා, මනෝ සංකාර කියලා තව කොටසක් තියෙනවා. එහෙනම් කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර කියන කොටස් තුන හරි ප්‍රධානයි. තව සංකාර තුනක් ගැන අපි කතා කරනවා. ඒ තමයි පුණ්‍යාවි සංකාර කියලා එකක් තියෙනවා, අපුණ්‍යාවි සංකාර කියලා තව එකක් තියෙනවා, ආනෙන්ජාවි සංකාර කියලා තව එකක් තියෙනවා. ඒවා පින්වතුනි සංකාර නෙමෙයි. ඒවට කියන්නේ මොනවද? අபிසංකාර කියලා. අபிසංකාරයේ කොටස් තුනක් තියෙනවා. මොනවද? පුඤ්ඤාபிසංකාර, අපුඤ්ඤාபிසංකාර, ආනින්ජාபிසංකාර. ඒක ඒවා අபிසංකාර වලින් කියන්නේ. පුඤ්ඤාபி කිව්වේ මොකද්ද? පුඤ්ඤ අபிසංකාර. පාප අபிසංකාර. එයා අපුඤ්ඤ කියලා කිව්වේ ඒකයි. ඊළඟට ආනින්ජ. ආනින්ජ කියන්නේ අරූපාවචර බ්‍රහ්ම ලෝකේ උප්පත්ති ලබන්න තියෙන දැඩි කැමැත්ත. එහෙනම් පින්වතුනි යම් බිහි කිරීමක් උදෙසා තමයි ඒ කටයුත්ත කරන්නේ. එනම් බිහිවීම කියන එක සරි ශ්‍රේෂ්ඨයි. පැවැත්ම ශ්‍රේෂ්ඨයි. බිහිවීම ශ්‍රේෂ්ඨයි කියන ස්වභාවය තමයි මේ පිරිස ඉන්නේ. ඒ කියන්නේ මොකද්ද? ලෝකය අත්තයි කියන ස්වභාවය තමයි ඉන්නේ. ලෝකය අත්තයි කිව්වේ ලෝකය සාරයි කියන ස්වභාවය තමයි ඉන්නේ. එහෙනම් යම් අවස්ථාවක පින්වතුනි ලෝකය සාරයි කියන ස්වභාවයෙන් කටයුත්තක් කළා නම් ආන්ගේ කරපු කටයුත්ත අபிසංකාර ගණයට වැටෙනවා. එතකොට පින්වතුනි ලෝකය සාරයි කියලා අල්ලගත්ත කෙනෙකුට හිතිනුත් ඔන්නම් කරන්න පුළුවන්. හිතින් පුණ්‍යාවි සංඛාරයක් කරන්න පුළුවන්. වචනයෙන් පුණ්‍යාවි සංඛාරයක් කරන්න පුළුවන්. ඒ වගේම කයින් පුණ්‍යාවි සංඛාරයක් කරන්න පුළුවන්. ඔන්න එහෙනම් බලන්න දැන් ඔන්න අபிසංකාර කියන ඒවා ආපහු කැඩෙනව මොනවටද? තව කොටස් තුනකට. අபிසංකාරයේදී පුණ්‍යාවි සංඛාරය කියන එක තව කොටස් තුනකට කැඩෙන මොනවද? කාය සංඛාර, වචී සංඛාර, මනෝ සංඛාර. අපුඤ්ඤාවි සංකාරයත් ඒ විදිහටම කරන්න පුළුවන්. දැන් හිතන්න දැන් පුඤ්ඤාවි සංකාරයක් කරනකොට ඔබ මෙත් පතුරවනවා. හිතන්න ඔය ලෞකික මෛත්‍රියක් තියෙනවනේ. ඒ ලෞකික මෛත්‍රිය පතුරවනවා. එහෙම නැත්නම් තමන්ගේ යාළුවෙකුට කරදරයක් වෙලා ඉතින් ගිහිල්ලා දෙවියන්ගෙන් හරි ඉල්ලනවා, අනේ මගේ යාළුවාට පිටක් අරන් දෙන්න. ඉතින් මෛත්‍රී සාගත චේතනාවන් තියෙන්නේ. නේද? එහෙනම් එනේ හිතින්. ඔන්න හිතින් මේ මෙත පතුරවනවා. එහෙනම් දැන් මොකද උනේ? පින්වතුනි පුඤ්ඤාවි සංකාරයක් වඩනවා. ඒ පුඤ්ඤාවි සංකාරයට අදාළ මනෝ සංකාරය තමයි මේ වඩන්නේ. මනෝ සංකාර, වචී සංකාර, කාය සංකාර කියන ඒවා පිංගුතුනි හරි මේ ගැඹුරු තැනක්. ඒ ගැඹුරු තැන අද විග්‍රහ කරගමු පොඩ්ඩක්. ඊළඟ සතියේ තව ටිකක් විග්‍රහ කරගමු. ඔය විදිහට විග්‍රහ කරගෙන යන්න. මේව හොඳට අහලා අහලා අහලා හුරු වුණාට පස්සේ ඔබට තේරෙයි මේ මොනවද කිව්වේ කියලා. මෙච්චර කාලයක් තියෙන්නේ. ඒ ඔබට තේරෙන්නේ නැහැ තප්පර ගානක් ඊට පස්සේ. දැන් එතකොට එහෙනම් ඊළඟට ඔන්න ඔබට ඔන්න වචනින් කතා කරන්න පුළුවන්. මොනවා හරි සත්‍ය දෙයක් කියන්න පුළුවන්. හැදෙන්න දෙයක් කියන්න පුළුවන්. ළමයෙකුට අවවාදයක් දෙන්න පුළුවන්. දැන් මොකද ඒ ඔබ කලේ? පුණ්‍යාවි සංකාරයක් වඩවඩ මොනවද කලේ? වචී අවි සංකාර වැඩුවා. ඒ වචී සංකාර ගණයට වැටෙනවා. හැබැයි අවි සංකාර කොටස. ඒ වගේම පිංගුතුනි කාය සංකාරය. දානයක් දෙන්න හදනවා. දානයක් දෙන්න ඉතින් මෙහෙට දුවනවා මෙහෙට දුවනවා ඒ කටයුතු කරනවා. ඔය කටයුතු කරනකොට කාය සංකාරයක් වැඩෙනවා. හැබැයි පිංගුතුනි මේ පුණ්‍ය පැත්තෙන් තමයි ඔය කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර කියන ඔය තුන වැඩුනේ. ඔය ඔක්කොම අභි සංකාරයි. අභි සංකාරයි කියලා කිව්වේ සසර ගමනට හේතු වෙනවා. සසර ගමනට හේතු වෙන්නේයි ලෝකේ සාරයි කියලා හිතාගෙන ලෝකේ පැවැත්ම උදෙසා තමයි ඒ කටයුතු කරගෙන ගියේ. ඊළඟට තව එකක් තියෙනවා අපුණ්‍යාවි සංකාර කියලා. අපුණ්‍යාවි සංකාර කියලා කිව්වේ මොනවටද? පාප අදහස්. කියන්නේ පාපී ස්වභාවයක් තියෙන. ඒ පාපී ස්වභාවය අරගෙන ඉවරලා හිතින් කරන්නත් පුළුවන්. ඕකට හෙන ගහපිය කියලා හිතනවා. ඕකට උඹට හෙන හත ගැදියන් කියලා කියනවා. ඊළඟට ගහනවා අරගෙන මොකක් හරි ගහනවා, පොල් ගහනවා, මොන හරි එකක් කරනවා. දැන් එහෙනම් මොකද්ද අපුණ්‍යාවි පැත්තෙන් ওই සංකාර දුන ওই විදිහට වැඩුණා. ඒ වගේම පින්වතුනි ආනෙන්ජ පැත්තෙනුත් ওই තුනම ওই විදිහට වැඩෙන්න පුළුවන්. කෙනෙකුට හිතනවා මම අරූපාවචර ධානය ලබන්න ඕනේ. ඒ උදෙසා හිත මෙහෙවනවා. ඊළඟට ඒ උදෙසා ඒ කතා කරනවා, ඒකේ ගුණ වර්ණන කරනවා ආදී වශයෙන්. ඊළඟට ඒ උදෙසා ක්‍රියා ඉරියාවට නංවනවා. ඉඳගෙන භාවනා කරන්නේ, ඒ වැඩ පිළිවිලක් කරනවා, ඒක ගැන හිත පිහිටවගෙන. දැන් එහෙනම් මොකද්ද ඔන්න ඔය පැත්තෙන් ඔය ඔක්කොම මොනවද දැන් මතු බිහිවීමක් උදෙසා කරන වැඩ පිළිවිලක්. එහෙනම් මතු බිහි වෙන්නේ ඇයි? ලෝකේ මොනවයි මුළු ලෝකේම හෝ ලෝකෙන් කොටසක් හෝ සාරයි කියලා අල්ලගත්ත හින්දා නේද? පෘථග්ජන පිරිස, එහෙම නැත්නම් මේ ග්‍රාම්‍ය වූ නීච වූ පිරිස ඉන්නවනේ. ඒ පිරිසට මේ කාම ලෝකේ හරි සාරයි. ඒක නිසා ඒ පිරිස කාම ලෝකේ සැරිසරනවස් කාම ලෝකේ හොඳින් සැරිසරන්න කියලා හිතාගෙන යම් දහමක් ඔහෙන් හරි ඉගෙන ගත්තා නම් ඒ දහම ප්‍රයෝගී කරගෙන මොකද කරන්නේ? උත්තමයන් වහන්සේලා වන්දනා කරනවා, උත්තමයන් වහන්සේලාට දෑග මේ දානමාන පුද සත්කාරයේ කටයුතු ඒව කරනවා. ඒව කළ ඉවරලා මොකද කරන්නේ? මේ කාම සුඛේ බලාගෙන ඒ වැඩ කටයුතු කරනවා. ලැබෙන්නේ නැහැ නෙමෙයි ලැබෙනවා. යම් කිසි කෙනෙක් ලස්සන රූප සම්පත්තියක් පතාගෙන ඉවරලා ධාතුන් වහන්සේ නමකට හරි මලක් පූජා කළා නම් ඒ මල පූජා කරන වෙලාවේ හිතේ ඇති වෙච්ච සිත සාන්තිය නිසා මොකද වෙන්නේ? ඒ වෙලාවට ඒ ප්‍රාර්ථනා කරන හැම හැඟීමක් තියෙනවා නම් අන්නේ හැඟීම ඉස්ස සිද්ධ වෙන සම්භාවිතාව වැඩි. ඒක ඒ කරුණ කොටගෙන කාම ලෝකයේ සුගති උප්පත්තියක් ලබන වෙලාවක ලස්සන රූපස්ත්‍රියකින් උපදින්න පුළුවන්. හැබැයි පිංගුතුනි මේ හැඟීම පහළ කළේ මොකද? මේ ලෝකේ හරි සාරයි කියලා හිතාගෙන. ඒ සාර වූ ලෝකේ මට මීට වඩා හොඳ තැනක උප්පත්තිය ලබන්න තියෙනවා නම් හොඳයි කියලා හිතෙච්ච හින්දා. ඒකයි ඒව අභි වෙන්නේ. අභි උනේයි ඒව මේ බිහිවීමක් උදෙසා තමයි තියෙන්නේ. හැමතිස්සෙම බිහි කරන්න. හොඳින් හරි නරකින් හරි බිහි කරන්නයි ඕනේ. එතකොට ආනෙන්ද කියලා වැඩ පිළිවෙලක් තියෙන පිඟුතුනි මේ කාම ලෝකේ නම් හරියන්නේ නැහැ. මුන් මේ ගහමරා ගන්නවා, මුන් මේ හරි නීචයක් උටිකන්නේ, මුන් මේ කාමී හැසිරෙසිර ඉන්නේ උටිකන්නේ, මුන් ගෙන්නම් මිදෙල යන්න ඕනේ. ඊට පස්සේ රූප ලෝකේ හිත තියාගෙන ඉන්නකොට මොකද වෙන්නේ? පේනවා මුන් ගහමරා ගන්නවා, අයියෝ මේ මුන් දකින්නවත් මට ඕනේ නැහැ කියලා ඔන්න කැලෑවතිනු. කැලෑවදිරිලා මේට වඩා හොඳ දෙයක් තියෙන අරූපේ මුන්ව දැක දැක ඉන්නවට වඩා හොඳයි මොකුත් නැදකින්නේ. හැබැයි මොකද්ද? මට බිහි වෙන්න නම් ඕනේ. ලෝකේ සාර වූ තැනක් තියෙනවා. ඒ සාර තැන තමයි අතන. ඊළඟ කාම ලෝකයට අතහැරියා එක රූප ලෝකයට අතහැරියා. අතහැරලි වෙලා හිත තිබ්බ කොහටද? අරූප ලෝකෙට. අරූප ලෝකෙට හිත දීලා අරූපාවචර ධ්‍යාන වඩාගෙන ගිහිල්ලා උන අරූපාවචර ධ්‍යානෙ ඒ කරන වැඩ පිළිවෙල තමයි ආනෙන්ජ කියලා කියන්නේ. එහෙනම් පින්විතින ඔය කියපු ඔය තුනම අවි සංඛාර ගණයට වැටෙන්නේ. හැබැයි පින්විතින අපි ගිය සතියේ කතා කළා ඒක දෙයක්. මම ඔබට ගිය සතියේ හොඳටම පෙන්눔 කරලා දුන්න පින්විතින මේ කය එකක් හිත પરම්පරාව තව එකක් කියලා. ඇයි අපි මේ කයයි හිත් පරම්පරාවේ එකට දාගෙන ඉන්නේ කියලා හොඳටම පෙන්වන්න කළා දුන්නා. ඇයි මේ කයයි හිත් පරම්පරාවේ දෙක එකක් කියලා හිතාගෙන ඉන්නේ කියලා. ඒකට අපි ප්‍රයෝගික කරගත්ත නවීන විද්‍යාවේ බාණ්ඩ නේද? රොබෝ කෙනෙක් ගත්තොත් එහෙම මේ රොබෝ කෙනා ඇවිදිනකොට හරියටම ලස්සනට ඔබ වගේම ලස්සනට හමක් ඒ පේන විදිහටම දාලා ඈත ඉඳලා කාට හරි කිව්වොත් එහෙම අන්න අපේ ගෙදරට කවුද ඇවිල්ලා කියලා ඒ මනුස්සයා බැරවටෙනවා අනිවාර්යෙන්. හේතුව මොකද්ද? කවුරුත් අරගෙන යන්නේ නැහැ. ඇතුළෙන්ම බල ක්‍රියාත්මක වෙලා ඒ පුද්ගලයා ඇවිදගෙන යනවා. එහෙනම් ඒ පුද්ගලයා ඇවිදගෙන යනකොට හිතනවා මේ පුද්ගලයෙක් කියලා. එහෙනම් අද ඔබගේ ශරීරය ගැනත් ඔබ ඒ ටිකම තමයි හිතාගෙන ඉන්නේ. ඔබගේ ශරීරය ගැනත් ඔබ හිතාගෙන ඉන්නේ මොකද්ද? මේ මම ඇවිදිනවා කියලා. මේ ශරීරයට පණ තියනවා, මේ ශරීරය ඇවිදිනවා කියලා හිතාගෙන යන ගමනක තමයි මේ ඉන්නේ. නමුත් ගිය සතිය අපි කතා කළා පින්වතුනි මේ ශරීරයට බල දෙන්නේ කවුද කියලා. මේ ලෝකයේ පින්වතුනි සූර්යයාට වඩා මහ බලගත්ු කෙනෙක් ඉන්නවා. මම ඔබට හැමදාම කිව්වේ ඒකයි. මිනිස්සු හිතාගෙන ඉන්නේ සූර්යයා තමයි බලවත්ම කෙනා කියලා. සූර්යයා කියන එක නම් මවාගත්තෙත් ඔය හිතම තමයි. නිකම්ම හිතලා බලන්න පින්වතුනි ඔය ඔය ඉන්නේ බර උස්සන පිරිස්. බර උස්සනයි ඉන්නේ. එතන බර උස්සන කෙනෙක් අපි හිතමු කිලෝග්‍රෑම් 100ක් උස්සන උඩට. කිලෝග්‍රෑම් 100ක් උඩට උස්සන්න මොන තරම් ශක්තියක් ඕනේද? අපි හිතමු කිලෝග්‍රෑම් 100ක් මීටර 2ක් උඩට උස්සනවා. විද්‍යාවට අනුව බැලුවොත් එහෙම විභව ශක්තිය කියන එක අරගෙන බැලුවොත් කිලෝග්‍රෑම් 100 වැඩි කරන්න ඕනේ ගුරුත්වයෙන්. ගුරුත්වය 10යි කියලා ගත්තොත් එතන දිනන 1000ක්. එතකොට කිලෝග්‍රෑම් මේ මීටර 2ක් උඩට උස්සන්න ඕනේ. මීටර 2ක් උඩට උස්සන්න නම් ඒක ආයි දෙකකින් වැඩි කරන්න ඕනේ. එතකොට කිලෝ එතකොට ජූල්ස් 2000ක්. ජූල්ස් 2000ක ශක්තියක් තමයි පින්වතුනි මේ මේ අර මේ බිම තිබිච්ච අර කිලෝග්‍රෑම් 100 අරගෙන උඩට උස්සනවා කියලා කියන්නේ. දැන් ඔය ජූල්ස් 2000ක ශක්තිය නිර්මාණය කළේ කවුද? කවුද නිර්මාණය කළේ? මේ ඇටකටු ටිකද? ඇටකටු ටික නිර්මාණය කරන ඔහොම එහෙම පොඩ්ඩක් මේ රිලීස් කරාට පස්සේ ඩොග් ගාලා වැටෙන්නේ බිමට. ඇටකටු ටිකක් ගෙනහල්ලා මේ මැරිච්ච මිනිහෙක්ව තියලා මේ අත් දෙකත් මෙහෙම උස්සලා තියලා තිබ්බොත් එහෙම හිටියේද? එහෙම කරන්න බෑ. එහෙනම් පින්වතනි මේ ජූල්ස් 2000ක ශක්තියක් නිපදවුවේ කවුද? හිත. එහෙනම් මෙයාට මේක ඇතුළු ඉඳගෙන මොනතරම් ශක්තියක් නිපදවන්න පුළුවන්ද කියලා හිතන බලන්න. කට්ටිය එකතුලා වාහනයක් තල්ලු කරනවා. ඔය වාහනේ තල්ලු කරනකොට මොනතරම් එනර්ජි එකක් දෙනවද බලන්න ඒකට. ඔය එනර්ජි එක කොහෙන්ද නිපදවෙන්නේ? හිතෙන්. හැබැයි මේ හිතෙන් නිපදවන එනර්ජි එකට පින්වතුනි කන ආහාරයේ පැවැත්මකුත් තියෙන්න ඕනේ. ආහාරයක් නැතුව ඒක කරන්න බෑ. නමුත් මලමිනීකර කොච්චර බඩට කෑම දැම්මත් ඒ ශක්තිය නිපදවන්න බෑ. එහෙනම් කෑම වලින් නිර්මාණය වෙනවා කිව්වට හරියන්නේ නැහැ. දැන් අන්තභාග ලෙඩු ඉන්නේ ඕනේ තරම්. අන්තභාග ලෙඩුට කන්න දෙනවනේ ඕනේ තරම්. නේද? අතක් මෙහෙම කරලා ඉවරලා කිලෝග්‍රෑම් 100ක් තියන්න පුළුවන් දෙකක ඇතුළේ. බෑ. ඩොග් ගාලා වැටෙනවා අනිත් පැත්තට. එහෙනම් පින්වතුනි මේ ශරීරයට ශක්තිය දෙන ස්වභාවයක් තියෙනවා. අන්නේ ශරීරයට ශක්තිය දෙන ස්වභාවයට කියනවා පින්වතුනි කාය සංඛාර කියලා. අතක් පල්ලෙහාට දාගත්තේ අතක් උඩට උස්සනකොට පින්වතුනි කාය සංඛාර ලක්ෂ ගණනක් මිලියන ගණනක් වඩලා තමයි මේ කය උඩට උස්සන්නේ. ඒ වඩන හැම මොහොතකම පින්වතුනි ඒ විදිහට මහා ශක්තියක් නිපදවලා ඒ ශක්තිය තුලින් ඔක්සිජන් ධාතුවත් ඇතුළට අරගෙන ඒ ඔක්සිජන් ධාතුවත් සියුම් අංශු වලට කඩලා එහෙම ක්‍රියාත්මක වෙන ස්වභාවයක් අපි මේ ගැන ගිය සතියේ ගොඩක් කතා කළා. එන්න එහෙම ස්වභාවයක් මේ ශරීරයේ තියෙනවා. අන්න ඒක නිසා තමයි පින්වතුනි අපිට මේක විද්‍යාමාන වෙන්නේ මේ ශරීරය කියන්නේ කවුද? මම කියලා. මේ ශරීරය කියලා කියන්නේ සත්වයේ කියලා විද්‍යාමාන වෙන්නේ ඒකයි. නමුත් ඇත්ත தත්ත්වය නම් ඒක නෙමෙයි. ඇත්ත தත්ත්වේ නම් මොකද මේක ඇතුලේ සිත් පරම්පරාවක් ගොඩ නැගෙනවා. අන්නේ සිත් පරම්පරාව මොකද කරන්නේ? එකින් එක එකින් එක එකින් සිත් ගොඩ නගන මොකද කරන්නේ? මහා ශක්තියක් දෙනවා. ඒ මහා ශක්තිය දෙනකොට දැන් නිකමට හිතලා බලන්න ටර්බයින් එකක් කැරකි විදුලි ශක්තිය නිපදවන හැටි. ටර්බයින් එකක් කියන එක දැකලා තියෙනවනේ, වතුර බඹරයක් දැකලා තියෙනවනේ හැමෝම. වතුර බඹරයක එක තලයක් තියෙනවා. ඒ තලයට වතුර ටිකක් වැටෙනවා. ඒ තලයට වතුර ටිකක් වැන්නට පස්සේ ඒ ප්‍රමාණයට ඒක කැරකෙනවා. ඒ ප්‍රමාණයට ඒක කරගෙනනකොට මොකද වෙන්නේ? ඒක ඒ වෙලාවේ වතුර වැහෙනාම ඒ වෙලාවේ වතුර වැටිලා ඒක පල්ලෙහාට කරකුණාට පස්සේ ආයිසරයක් ඒකට වතුර වැටෙන්නේ නැහැ නේ. ඒක නිරුද්ධයි. ඔන්න බලන්න මේ ස්වභාවය. උඩින් ඉඳලා වතුර මේ තලයට වැටුනහම ඒ තලයේ පල්ලෙහාට කරකිලා ඒක නිරුද්ධ වෙනවා. ආයි ඒකෙන් ශක්තිය නිපදවනවා කියන එකක් වෙනවද? නැහැ. අන්න මොකද උනේ? ඒකට වතුර වැහැලා ඒකෙන් ඒක පල්ලෙහාට කැරකිලා මොහොතක් ඒකෙන් ශක්තිය දීලා ඒක නැතිලා ගියා. දැන් මොකද වෙන්නේ? ඊළඟ එකට ආයි අරක ඇවිල්ලා අන්න ඒකට ආයි වැටෙනවා ඊළඟට. ඊට ඒක ආයි පල්ලෙහාට ගිහිල්ලා ඒකෙන් යම් කිසි ශක්තියක් දුන්නා. ආයි ඒකට ශක්තිය නිපදවන්න බෑ ඊළඟ වටේ එනකම්. එහෙනම් හැමතිස්සෙම පිංගුතුනි මේ ශක්තිය නිපදවන්න එක තලයකින්. අන්න එහෙම තලයකට වැටි වැටි මොකද වෙන්නේ? මේ අපි හිතමු එක තලයකින් එක ජූල් එකක් නිපදවනවා කියලා. එහෙනම් මොකද වෙන්නේ? තල 100ක් තියනවා නම් ඔන්න මොකද වෙන්නේ? එක වටයක් කැඩගෙනකොට මේක 100ක් ওই විදිහට මේ වෙලා. ඔන්න ඔය ආකාරයක් තමයි පිංගුදින මේ ශරීරයේ තියෙන්නේ. සිත් බිහි වෙවි. ඒ බිහි වෙන සිත් මොකද වෙන්නේ? සංඛාර මේ සංඛාර තමයි මේ. සංඛාර වලින් විඥාන වලට යනකොට වෙන සිද්ධ වීම මේ ඔක්කොම තියෙන්නේ. දැම්මකොද වෙන්නේ ඒ සිත් බිහිවෙවී සිත් බිහිවෙවී මොකද කරන්නේ මේ එනර්ජි එක දෙනවා. එතකොට අත මිලිමීටරයකටත් අඩු ප්‍රමාණයක් එක මොහොතකට ඉස්සෙනවා. මිලිමීටරයකටත් අඩු ප්‍රමාණයක්. ඒක ඒ මිලිමීටරේ කියවට මිලිමීටර කියන්නේ බොහොම ලොකු ප්‍රමාණයක් එක එක එනර්ජි අංශුවක් එක්ක ලැබෙන. දැන් මොකද වෙන්නේ ටික ටික ටික ටික ටික ඉන්නේ ඔබ හිතනකොට මේක ඉස්සෙල්ලා ඉවරයි. මොකද ඔබ හිතනවා කියලා කියන්නේ විනාඩියක් තප්පරයක් ඇතුළත ඔබට හිත ප්‍රකෝටි ගණනක් නිපදවන්න පුළුවන්. එහෙනම් තප්පරයකට හිත ප්‍රකෝටි ගණනක් ඔබ නිපදවනවා නම් පින්වතුනි තප්පරයකට ඔබ එනර්ජිත් ප්‍රකෝටි ගණනක් නිපදවනවා. ඒ එක එනර්ජි එකකින් තමයි ඔබ මොකද කරන්නේ යන්තු මාත්‍රයක් මේ අත හොල්ලගන්නේ. දැන් මම මේකට දැන් මම ඒකයි කිව්වේ පින්වතුනි මේ නවීන විද්‍යාව කියන එක හරි වැදගත් නිවන් දකින්න. ඒ වගේම විනාශ වෙන්න. දැන් තව හොඳ කාරණාවක් මම කියන්න. හැමෝම වාහන තියන අයනේ. ඔබ දන්නවා පින්වතුනි වාහනයක් කියන එකට කරුණු තුනක් තියෙනවා. එකක් තමයි එන්ජින් එක. තව එකක් තියෙනවා ගිය බොක්ස් එක කියලා. තව එකක් තියෙනවා රෝද හතර. රෝද හතර කියන එක කැරකෙන්න නම් මොකක් දෙන්න ඕනද? එන්ජින් එකට බලය දෙන්න ඕනේ. එහෙනම් බලය උපදින්නේ කොහේද? වාහනේ. එන්ජින් එක ඇතුලේ. එන්ජින් එක ඇතුලෙන් බලය නිපදවලා ඒ නිපද වෙච්ච බලය මොකද කරන්නේ? ඒ ශක්තිය ගිය බොක්ස් එකෙන් කනෙක් කරනවා මොකටද? සම්බන්ධ කරනවා රෝද ටිකට. බලය නිපද වෙන්නේ ගිය බොක්ස් එකේද? බලය නිපද වෙන්නේ ගිය බොක්ස් එකේද? නැහැ. බලය නිපද වෙන්නේ කොහේද? එන්ජින් එකේ. එන්ජින් එකේ නිපද වෙච්ච බලය හෙවත් ශක්තිය ගිය බොක්ස් එක හරහා කොහෙට දෙනවද? රෝද හතරට දෙනවා. දැන් මට ඔබ කියන්න ගිය බොක්ස් එක කැඩුනොත් එන්ජිමෙන් කොච්චර බල නිපදෙව්වත් රෝද කරකවන්න පුළුවන්ද? බැ. ඒක ඔබට හොඳටම පැහැදිලි නේද? ගිය බොක්ස් එක කැඩිලා නම් එන්ජින් එක කොච්චර බල නිපදෙව්වත් දැන් ඔබ හොගාලා මේ තෙල් දානවා ඇක්සලරේටර් එක පාගල ඔබ හොගාලා තෙල් දෙනවා කොච්චර ඉන්ධන දුන්නා අරහෙ දුන් යනවා හොගාලා එහෙමත් වෙනවා නමුත් කොච්චර කළත් වාහනේ ඉස්සරහට යන්නේ නැහැ නියුට්‍රල් කළා කියලා හිතලා බලන්න එක කොච්චර තෙල් දුන්නත් වාහනේ ඉස්සරහට යන්නේ නැහැ හේතුව මොකද්ද දැන් අර ගිය බොක්ස් එකත් එක්ක සම්බන්ධයක් නැහැ එහෙනම් ගිය බොක්ස් එකට සම්බන්ධයක් තිබුණොත් රෝද ටික කරකව ගන්න පුළුවන් රෝද කරකවන්න බෑ ගිය බොක්ස් එක කැඩලා නම්. ඔන්න ඔය තුන තමයි පින්වතුනි මේ කය කියන්නේ. ඔන්න නවීන විද්‍යාවෙන් නිවන් දැක ගන්න පුළුවන් මේක හදා ගන්න වැඩපිළිවෙල. බලය නිපදවන තැන ශක්තිය නිපදවන තැනට කියනවා මොකද්ද මේ හිත. හිත පරම්පරාවක් තමයි ශක්තිය නිපදවන්නේ. ඕක තව ඇතුළට ගියොත් එන්ජින් එකෙත් පින්වතුනි එක මොහොතකට තෙල් අංශු ටිකක් විහිදුවනවා. ඒ ටික ගිනි ගන්නවා බොස් ගාලා. ගිනි අරගෙන ඉවරලා ඒකෙන් ශක්තිය දෙනවා. එහෙනම් මේ ශක්තිය කියන එක ක්වොන්ටිෆයි කරන්න පුළුවන්. කෑලි කෑලි වලට කඩා ගන්න පුළුවන්. ශක්තිය කෑලි කෑලි වලට කඩා ගත්තාම තේරෙනවා. එකපාරක් සුස් ගාලා තෙල් අංශු එකක් විදිනවා. ඒක ගිනි ගන්නවා බොස් ගාලා. ගිනි ගත්තට පස්සේ ඒකෙන් අර පිස්තන උඩ ගිහිල්ලා පල්ලෙහ යනවා. අන්න එහෙම ක්‍රමවේදයක් තියෙනවා උඩ පල්ලෙහා වැඩ යන වැඩපිළිවෙලක් එන්ජින් එක ඇතුලේ. අන්න ඒකෙන් තමයි මොකද වෙන්නේ? මේ බලය කියන එක නිපදවලා දෙන්නේ. ඒ ශක්තිය නිපදවලා දෙන්නේ. එතනින් ඒ ශක්තිය නිපදවනකොට ඒක කනෙක් කරනවා මොකටද? ගිය බොක්ස් එකට. ඒක සම්බන්ධ කළාම ගිය බොක්ස් එක හරහා මේක යනවා කොහටද? රෝද හතරට. දැන් පින්වතුනි ඕක ඇඟට සම්බන්ධ කරගන්න. එන්ජින් එක කියලා කිව්වේ ශක්තිය නිපදවන තැන. ඒ තමයි පින්වතුනි හිත පරම්පරාව. එක හිතක් නෙමෙයි. එක හිතකට එහෙම කරන්න බෑ. හිත පරම්පරාවක්. හිතක් කියලා කිව්වේ එහෙනම් ඔය කතාවට අනුව මොකද්ද? අර එක අංශු මාත්‍රිය තෙල් අංශු ටික. රුස් ගාලා තෙල් ටික විද්දාම ඒක තමයි බොස් ගාලා ගිනි ගන්නෙ. අන්න ඒ ගිනි ගත්ත ගමන් මොකද වෙන්නේ? එතනින් එනර්ජි එක නිපද වෙනවා. ඒ දෙන එනර්ජි එකෙන් ඒක සම්බන්ධ වෙනවා මොකටද? ගිය බොක්ස් එකට. ගිය බොක්ස් එක කිව්වේ මොකද්ද? මොළේ. ගිය බොක්ස් එක කියලා කිව්වේ ඔබගේ මොළේට. රෝද හතර කිව්වේ මොකටද? මේ ශරීරයට. දැන් මට කියන්න එන්ජිම වැඩ ගිය බොක්ස් එක කැඩලා නිසා රෝද හතර දුවන්න බැරි මේ වාහනේ මොකද්ද කියලා? මොකද්ද ඒ தත්ත්වෙට කියන්නේ? අංශභාගේ කියන්නේ ඔන්න ඕකට. එන්ජින් එක වැඩ හොගාලා. එන්ජින් එක වැඩ කරනවා නමුත් මොකද්ද ප්‍රශ්නේ? ගිය බොක්ස් එක කැඩිලා. නැත්තම් අර බයිසිකල් පදිනකොට අපි කියන්නේ බල්ලෝ අහුවෙන්නේ නැහැ කියලා. පොඩි කාලේ බයිසිකල් පදිනකොට එහෙම වෙලා නැද්ද? මෙල්ල කඩාගන්නේ වැහිලා බල්ලෝ අහුවෙන්නේ නැතුනම් නැගිටලා පාගන්න ගිහිල්ලා. නේද? ඒ කියන්නේ මේක එක තැන කරකිනවා. එන රෝදත් එක සම්බන්ධයක් නෑ. ඒකම තමයි ගිය බොක්ස් එකෙන් කරන්නේ. එහෙනම් දැන් මොකද්ද වෙලා තියෙන්නේ පිඟුතුනි? අංශභාග රෝගියෙක් කියලා කියන්නේ මොකද්ද? එන්ජින් එකෙන් බලය දුන්නට වැඩක් නෑ. මොකද්ද මේ ගිය බොක්ස් එකේ මොලේ එක පැත්තක් ගිහිල්ලා, ඒක නිසා ඒ පැත්ත කනෙක් කරනවා රෝද දෙහිකට, ඒ කියන්නේ ශරීරයේ එක පැත්තකට. ආන්නේ ඒ පැත්තේ රෝද කරකව ගන්න විදිහක් නෑ. ඒ රෝද දෙක කරකව ගන්න විදිහක් නෑ. එහෙනම් අංශභාග ලෙඩගුණ නිවන් දකින්න බැරිද? හපොයි පුළුවන්. ඇයි ඒ? නිවන් දකින්නේ ගිය බොක්ස් එකෙන්වත් රෝද වලින්වත් නෙමෙයි. නිවන් දකින්නේ මොකෙන්ද? නිවන් දකින්නේ එන්ජින් එකෙන්. ඒ කියේ මොකද්ද? හිත පරම්පරාවයි දමණය කරන්න තියෙන්නේ පින්වතුනි. මේ අතේ පයේ දමණය කරන්න දෙයක් නැහැ. අතේ පයේ දමණය කරන්න තියනවා නම් තියෙන ජයරත්න මල්සාලාවට තමයි. මොනවද? මිනිය ගෙනාවට පස්සේ දෙකට කල්ලා මේ මොකක් හරි ඇතුළට බස්සලා ගෙනත් දාන්න. අන්න ඒක තමයි. අන්න එහෙම දමණය කිරීමක් විතරයි මේ ශරීරය කරන්න තියෙන්නේ. මෙන්න කිසිම දෙයක් මේ ශරීරය දමණය කරන්න නැහැ. ඒක හොඳට අවබෝධයට ගන්න. එහෙනම් දමණය කරන්න තියෙන්නේ හිතේ. එහෙනම් හිත නිපද වෙන ක්‍රමවේදයේ තමයි වෙනසක් කරන්න තියෙන්නේ. එහෙනම් හිත නිපද වෙන ක්‍රමවේදේ නම් වෙනසක් කරන්න තියෙන්නේ පිංගුතුනි අන්තභාගය හැදුණා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඇයි අන්තභාගය හැදිච්ච මනුස්සෙන්න හරියට කේන් තියන්නේ? මොකද වෙන්නේ? අන්තභාගය හැදිච්ච කෙනා එන්ජිම රේස් කරනවා වාහනේ ඉස්සරහට යන්නේ නැහැ. ඉතින් ඔය තියෙන්නේ පිංගුතුනි නවීන විද්‍යාව. දැන් ඔබගේ වාහනේ තියෙන ඔබ මේ පාගනවා කොච්චර පෑගුවා මොකද වෙන්නේ? වාහනේ ඉස්සරහට යන්නේ නැහැ. ඇයි වාහනේ ඉස්සරහට යන්නේ නැත්තේ? ගිය බොක්ස් එක කැඩිලා. නේද අපේ කේන්ති? ඇයි? යා කරනවා යන්නේ නැහැ. එහෙනම් අර පුද්ගලයා අත උස්සන්න හදනවා. හෝගාලා සංකාර වඩනවා පිංගුතුනි අත උස්සන්න. අර බලය දෙනවා. බලය කොච්චර දුන්නා වැඩක් තියනවද? නෑ. ඇයි? ගිය බොක්ස් එක කැඩිලා. ඒක නිසා පිංගුතුනි මොලේ සවුත් වෙලා නිසා මොකද වෙන්නේ? මේ අත උස්ස ගන්න බෑ. එහෙනම් පිංගුතුනි මේ මොලේ කියන එකත් වැදගත් මේ කටයුත්තට. හැබැයි මොලේ කියන්නේ හිත නෙමෙයි. මොලේ ඇතුලේ හිත දිනන එහෙම එකකුත් නැහැ. මොලේ කියන්නේ ගතටයිද කියලා. ගිය බොක්ස් එක කියන්නේ එන්ජිමටයිද කියලා නෙමෙයි. ඒක වාහනෙටයිද කියලා. එහෙනම් එන්ජිමෙන් හැමදෙස්සෙම කරන්නේ බලය නිපදවලා දෙන එක. එහෙනම් පිංගුතුනි ඔන්න ඔය බල නිපදවීමේ ක්‍රියාදාමයට කියනවා සංකාර කියලා. කය උදෙසා යම් බලයක් නිපදවනවා නම් පිංගුතුනි අන්නේ නිපදවන වැඩපිළිවෙලට කියනවා කාය සංකාර කියලා. දැන් ඔබ ඔහොම ඉන්නකොට ඔබගේ කොන්ද පොඩ්ඩක් රිදෙනවා. එතකොට ඔබ මොකද කරන්නේ? කොන්ද කෙලින් කරගන්නවා. දැන් ඒක පාපයක්ද? ඔබ හොඳනම දන්නවා ඒක පාපයක් නෙමෙයි. ඒ වගේම ඒක පුණ්‍ය කර්මයක්ද? එහෙම. ඒත් නෑ. ඒක ආනෙන්ජයක්ද? ඒත් නෑ. එහෙනම් පුණ්‍යත් නෑ, පාපත් නෑ, ආනෙන්ජත් නෑ. එහෙනම් පිටුතේ ඒක අවිසංකාරයක්ද? ඒත් නෑ. එහෙනම් ඒක අවිසංකාර ගණේට නෙමෙයි වැටෙන්නේ. ඒක වැටෙන්නේ සංකාර ගණේට. ඔබ භාවනා කර කර ඉනකොට කකුල රිදෙනවා හොඳට. ඒ හොඳටම කකුල රිදෙන ඉඳන් මොකද කරන්නේ? ඔබ මීට කකුල දිග අරගන්නවා. දැන් ඒක පාපයක් කිව්වොත් එහෙම? ඒක ගන්න බෑනේ. නේද? ඒක පාපෙකුත් පුණ්‍යකුත් කර්මයක්වත් නෙමෙයි. නමුත් ඒක සංකාරයක්. ඒ සංකාරය කරන්න ඕනේ මක් කරගන්නද? කකුල කියන එක දිග අරගන්න. එහෙනම් පින්වතුනි මේ මල කඳකට වැහිලා ඉන්න පෙරේතෙක් වගේ තමයි ඔබයි මායි හැමෝම. දැන් පෙරේතයාගේ ප්‍රශ්නේ මොකද්ද? තව තවත් මේක තව තවත් හිතලා පිංගුතුනි හොඳට අවබෝධයට ගන්න. මේ කය කියන්නේ එකක්, හිත කියන්නේ තව එකක් කියන එක. ඒක හොඳටම අවබෝධයට ගන්න. මේ දෙන්නව වෙන් කරන්න ඕනේ. වෙන් කළා මේක දාන දුක් ගාල පැත්තකට. අන්න එදාට පිංගුතුනි මේ කය ගැන ඔබ තැකීමක් කරන්නේ නැහැ. ඒ කියන්නේ නාන්නෑ කියන එක නෙවෙයි. දැන් ඔබගේ හිතේ මම කියන කෙනාගේ රූපෙම ඇවිල්ලා තියෙනව නේද? මම කියනකොටම ටක් ගාලම ඇවිල්ලා එනව නේද ඔබව? ඔය මූණම ඇවිල්ලා එනවනේ. නමුත් ඔය කෙනා නෙමෙයිනේ මම. ඇත්ත වශයෙන්ම මේක අපි දන්නවනේ. ඔය කෙනා නෙමෙයි මම. මොකද ඕක වින්ගතුනි තනි කර මේ කයක් විතරයි. දැන් මේකෙන් හොඳටම ඒක තේරෙනවා. වාහනේ ඩ්‍රයිවරුයි වාහනේ කියන්නේ දෙන්නේක් නෙමෙයිද? එන්ජිමට බල දෙන්නේ වාහනේ ඩ්‍රයිවර්නේ. නේද? එහෙනම් වාහනේ ඩ්‍රයිවර් එන්ජිමට සමාන කරගන්නකෝ. එහෙනම් වාහනේ ඩ්‍රයිවරුයි කියන්නේ දෙන්නේක්. දැන් ඔය පුටුවක් උඩ ඉඳගෙන ඉන්නේ මොකද්ද? කය. ඕකට මම කියන්න යන්න එපායි. හැබැයිද අවබෝධයෙන් කතා කරන්න. හැබැයි මේවා කතා කරන්නේ කාත් එක්ක විතරද? කතා කරන්න මොන්න ආර්ය පුද්ගලියොත් එක්ක විතරයි. ඒක නම් හොඳටම ඔළුවේ තියාගන්න. නැත්තම් පිස්සෙක් කියලා හංවඩු ගහගන්නයි වෙන්නේ. මේ ලෝකේ පහළ වෙන ශ්‍රේෂ්ඨ උත්තරමයන්ට පිස්සෝ කියලා තමයි අනිත් පිරිස කියන්නේ හැමතිස්සෙම. බුදුහාඳුරන්ටත් එහෙම කිව්වා. ඒ වගේම දැන් කාලේ පහළ වෙන අති උත්තරමයන් වහන්සේලටත් ඒ විදිහටම කියනවා පිස්සෝ කියලා. ඒක නිසා මේවා ඒ ආයත් එක්ක කතා කරන්න එපා. පවුනේ. එහෙනම් ආයි කවදක්වත් පින්වතනේ මේකටයි මේ මම කියන්න යන්න එපා. කය කියන්නේ එකක්. කය කියන්නේ වාහනේ විතරයි. දැන් ඔබ ඔහොම ඉඳගෙන ඉන්නවා. මොකද හේතුව? ඇයි ඔබ ඔය වාහනේ ගිරහල ඔතන ඉඳෙව්වේ? බණ ටිකක් අහන්න ඕනේ හින්දා. ඇයි දැන් ඉතින් බණ අහන්න බැරිද ඇවිල්ලා සංකාර වලින් විතර? බෑ. ඇයි හේතුව? කන තියෙන්නේ මේකේ. එහෙනම් දැන් වාහනේ රෝද හතරත් ඕනේ. ගියර් බොක්ස් එකත් ඕනේ. එහෙනම් එන්ජිමෙන් ගියර් බොක්ස් එකෙන් රෝද හතරට බලය යනවා වගේ. එන්ජිමට මොනවා හරි දෙයක් ඕනනම් මොකද කරන්න තියෙන්නේ? රෝද හතරෙන් මොකක් කරහද? ගියර් බොක්ස් එක කරා එන්ජිමට එන අවස්ථාවලුත් තියෙනවා. දැන් අපි තව උදාහරණයක් ගමුකෝ මෙහෙම. දැන් මට කියන්න. කකුලේ ඔපරේෂන් එකක් කරනවා. ඒ කකුලේ ඔපරේෂන් එක කරද්දී දොස්තරලා හිරිවට්ටනවා නේද පැත්තකට? අපි දුමු මේ මොහරි කැල්ලක් කපන්න හදන්නේ දැන්. එතකොට මොකද දොස්තරලා කරන්නේ? නිර්වින්දනය කරන්න කියලා නේද? ඔන්න ඒකට විදිනවා. ඉන්ජෙක්ෂන් දෙක තුනක් ගහුවහම මොකද වෙන්නේ? පින්වතුනි මේ දෙක මාරු වෙවිනේ යන්නේ. එන්ජිමෙන් බලය දෙනවා වගේම මොනෝ හරි දෙයක් වාහනේට කළොත් එහෙම ඒ කරපු එක මොකද වෙන්නේ? එන්ජිමට හරි හර්ට්. ඒකනේ ප්‍රශ්නේ. නේද? දැන් කවුරු හරි ඔබගේ කම්මුලට එකක් ගැහුවොත් එහෙම මොකද වෙන්නේ? ඔබ කියන ඔබට රිදෙනවා කියලා. ඒ කියන්නේ ඒ අත කම්මුලේ වැදීම නිසා වීමක් දැනුණා. හැබැයි ඒ වීම දුක්ඛ සහගතයි. හරි දුක්ඛ සහගත වීමක් දැනුණා. දැන් ඒ දුක්ඛ සහගත වීමක් දැනෙන නිසා දොස්තරු මොකද කරන්නේ? දැනෙන තැන එන්ජිමට බලපෑම් කරන්න බෑ දොස්තරලට. මොකද එන්ජිමක් තියෙන බව දන්නේවත් නෑ දොස්තරලා. දොස්තරලා බලපෑම කරන්නේ කොහටද? ගියර් බොක්ස් එකට. අර එන්නතක් විදලා ඉන්ජෙක්ෂන් එකක් ගහලා ඉවරලා මොකද කරන්නේ? අර ගියර් බොක්ස් එකයි රෝදයි අතර තියෙන සම්බන්ධය తాවකාලිකව නවත්තනවා. ඒක හරියට තින්ගුදුනි ජැක් ගහලා රෝද ගලවනෝ වගේ වාහනේ. ජැක් එකක් ගහලා නියුට්‍රල් කරලා ඉවර වෙලා ජැක් එකක් ගහලා රෝද කැරකිව්වා කියලා වැඩක් තියෙනවද? නෑ. රෝද ටික ඕනේ තරම් කරගොල ඔක්කොම එන මුරුචි තද කරලා ඔක්කොම කරලා ආයේ බිමට බෑවලා ගියර් එක දාලා බොක්ස් එක සෙට් කරාට පස්සේ මොකද වෙන්නේ? ඔන්න දැන් එහෙම වාහනේ තල්ලු කළොත් එහෙම එන්ජිමට දැනෙනවා. ඕද නැද්ද? වාහනේ ගියර් එක දාලා කවුරු හරි වාහනේ තල්ලු කළොත් වාහනේ ස්ටාර්ට් වෙන්නේ නැද්ද? දැන් ලංකාවේ මෙහෙනම් ඉතින් ඕව නැහැ. ලංකාවේ වාහන ස්ටාර්ට් වෙන්නේ නැද්ද? යාළුවන්ගේ වාහන තල්ලු කරපු නැති කෙනෙක් ඉන්නවද කවුරු? ඕන තරම් තල්ලු කරලා තියෙනවා. ඒ වාහනේ යාළුවෝ කොහොමද ස්ටාර්ට් කළේ? ඈ නියුට්‍රල් කරලා තල්ලු කරනකන් ඉඳලා එකපාරට ගියර් එකට දැම්මා. ඔන්න ඕක තමයි පිංගුදුනි ඇඟට කවුරු හරි ගැහුවාම අර ගියර් බොක්ස් එක හරහා තමයි ඇවිල්ලා එන්ජිමටත් ඒක දැනෙන්නේ. අන්න ඒ ක්‍රමවේදයට තමයි මේ ඇඟෙන් ඇතුළට එන්නේ. එහෙනම් ඔබ දැන් බනහන් නොතන ඉඳගත්තන. ඒ ඉඳගෙන ඉවරලා දැන් කන දීගෙන ඉන්නවා මේකට. කන දීගෙන ඉන්නේ මොකද්ද? මේ එන්ජිමට අවශ්‍ය දේවල් ගන්න තමයි මේක පාවිච්චි කරගෙන ඉන්නේ. එතකොට දැන් ඔබව ගෙනහල්ලා ඉන්දුවේ කවුද උතන? ඔබව ගෙනහල්ලා ඉන්දුවේ කවුද එන්ජින් එක? හෙවත් මොකද්ද? සිත් පරම්පරාවක් ගොඩනැගි නැගි මේ වාහනේ ගෙනහල්ලා ඉවරලා පුටු උඩින් තිබ්බා. දැන් පුටු උඩින් තියලා ඉවරලා යා මොකද කරන්නේ? දැන් කන දැන් මේ කකුල් ඒ ගැන යාට එච්චර තැකීමක් නැහැ. ඔය අවශ්‍ය වුණොත් විතරක් එහෙට මෙහෙට චලනය කරන්න තමයි යාට ඕනේ දැන්. දැන් යා මොකද කරන්නේ? පිංගුතනි කන කියන එක හොඳට විවර කරගෙන මේ මේ මේ කියන ඒවා අහගෙන ඉන්නවා. මොකද දැන් එයාට ධම්ම ගන්න ඕනේ අතුලට. මොකද ධම්මානුපස්සනාව වෙන්නේ බෑ. ධර්මයට අනුව ඔය අනිත් ධර්ම ඔක්කොම මක් කරන්න ඕනේද? පහ කරන්න ඕනේ. යම් ධර්මයක් තියෙනවා. දැන් අපි ඒව ඉස්සරහට කතා කරමු. ධම්මානුපස්සනාව එහෙම ඒ තැන් වලට එනකොට පිංගුතනි ලොකු දේවල් ඔබට තේරෙයි. ධම්ම කියලා කියන්නේ පිංගුතනි මේ මනස හසුරුවන ඒවා. ඒ මනස හසුරුවන්න අපිට එන්නේ මහා දහජරා දේවල්. සාමාන්‍ය පිරිස වලට එන්නේ හරි දහජරා දේවල් මනස හසුරුවන්න. ඒ නිසා අන්නේ එන ධර්මයන් පිරිසුදු කරගන්න තමයි මොකක් තියෙන්නේ? ධම්මානුපස්සනාව කියන එක තියෙන්නේ. ධම්මානුපස්සනාව කියලා කියන්නේ මොකද්ද? ධම්මේසු ධම්මානුපස්සී විහෙරති කිව්වේ මොකද්ද? ඔය එන ධර්මයන් මේ යථා ධර්මයත් එක්ක මක් කරගන්නවද? පිරිසුදු කරගන්නවා. ඒකට අනුව පහ කළා දානවා. පහ කරගන්න ඕනේ කොටස. ධර්මයට අනුව ඔය එන ධර්මයන් පහ කළා දා ගන්නවා. ඒ අන්නේ ධර්මානුපස්සනාවේ තමයි ඔබ මේ ඉන්නේ දැන්. දැන් ඔබ මොකද කරන්නේ? මේව දැන් ඇතුළට ගන්න ඕනේ. ඇතුළට ගන්න නම් මොකද්ද කරන්න ඕනේ? ඇතුළට ගන්න නම් පිංගුතුනි මේ කන කියන කෙනාව, මේ වාහනේ කියන එකව මෙතනින් ඉහළ ඉඳොල තියන්න ඕනේ. දැන් ওই වාහනයක් හරියට නැති පිරිසක් ඉන්නවා. බොහෝම සියුම් වාහනයක් තියෙන්නේ පිරිසට. ඒ අයට කියනවා මොකද්ද? අරූපාවචර බ්‍රහ්ම පිරිස්. ඒ අය ඉස්සරහා කොච්චර බණ කිව්වත් මොකද වෙන්නේ? ඒ අයට ඒක එන්නේ නැහැ ඇතුළට. ඒ අයගේ ඇතුළට ඒක යන්නේ නැහැ. නමුත් ඔබගේ වින්ගතිනේ ඔතන ඉඳගෙන ඉන්නකොට මොකද වෙන්නේ? මෙන්න යනවා. හැබැයි මෙහෙම ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. කන් දෙකම බීරිණා. දැන් මොකද්ද වෙලා තියෙන්නේ කියන්නේ එන්ජින් එකේ? එන්ජින් එකේ ප්‍රශ්නයක් තියෙනවද? නැහැ. ගිය බොක්ස් එකේ ප්‍රශ්නයක් තියෙනවද? නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? රෝදවල හුලන්නේ. දැන් ඉතින් මොකද කරන්නේ? ඕක තමයි විදිය. අන්දයි කියලා කියන්නේ මොකක්ද? ඒත් එහෙම කරන වැඩ පිළිවෙලා. ඇස් දෙක අරිනවා. කාය සංකාරයක් වඩනොත් ඇස් අරින්නේ නිකම් බෑ. කාය සංකාරයක් වඩනකොට තමයි මේ ඇස් දෙක ඇරෙන්නේ. ඔබට තේරෙයි කොච්චර බලයක් නිපදවන්න ඕනද කියලා මේ ඇස් පිල්ලන් දෙක අරින්න පිඟුදුනේ මේ විද්‍යාත්මකව මේවා හරියට විද්‍යාඥයෝ දැන් ඉදින් මේවා ගණන් බල්ල තියෙනවා. ඇහි පිල්ලමක් ගහන්න කොච්චරනම් ගූර්ණයක් දෙන්න ඕනද? භෞතික විද්‍යාඥයන්ට පුළුවන් ඒක ගණනය කරන්න. එහෙනම් ඒ ගූර්ණය ක්‍රියාත්මක කරන්න අපි මේ ඇහැක් අරගෙන මෙහෙම අරිනවා නෙමෙයිනේ. ඇඟිල්ලෙන් අරගෙන අරිනවා නෙමෙයිනේ. නේද? ඒවා ඇරෙනවා. හිතනකොට ඇරෙනවා. එහෙනම් හිතනකොට ඇරෙන්න නම් මොන තරම් එනර්ජි එකක් ක්‍රියාත්මක වෙන්න ඕනද? ඔන්න ඕක ගැන හොඳට හිතන්න බිඟුදනේ. මේ එනර්ජි එක කවුද ක්‍රියාත්මක කරන්නේ කියලා. නිකන් හිතන්න යන්න එපා. මේ කය මේ මම තමයි කය. මේ කය ඉතින් මම යනවා. ඉතින් මම යනවා. එහෙම එකක් නැහැ මෙතන. මෙතනත් මේ යන්ත්‍රයක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. මේ ක්‍රියාදාමය හොඳට ඔළුවට ගත්තා නම් හොඳටම තේරෙනවා මේ යන්ත්‍රය ක්‍රියාත්මක කරන වැඩ පිළිවෙල මොකක්ද කියලා. ඔය එනර්ජි කියන තැනට ආවනම් පින්විතින ඔන්න හොඳටම තේරුම් ගන්න එක දෙයක් මොකද්ද? මේ මම මේ කියලා එකක් ඇත්තෙම නැහැ මෙතන. හැබැයි මම එතන දැම්ම උලුප්පන් නැහැ ඔබට. ඇයි ඒ? මම මේ කියලා එකක් නැහැ කියලා උලුප්පන්න ගියොත් එහෙම අර මුල ටික තේරෙන්නේ නැහැ. එනේ ඉස්සෙල්ලා බලන්න මම කියන්නේ ශරීරය නෙමෙයි. අන්න එතනට කරුණ හොඳට අවබෝධ කරගන්න. ඒකට තමයි පින්විතින මේ දේවල් කියන්නේ. දැන් ඔන්න ඉඳගෙන ඉඳ ඔබට එකපාරට මුත්‍රා බරක් හැදෙනවා. දැන් මුත්‍රා බරක් හැදෙනකොට මොකද්ද වෙන්නේ? දැන් මුත්‍රා බරක් හැදුණා කියන්නේ මොකද්ද? දැන් වාහනෙන් ඇතුළට යනවා එක පණවිඩයක්. මොකද පින්වතුනි මේ සාස්ත්‍රුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. සාස්ත්‍රුන් වහන්සේ ඉදලා නෙමෙයි අනිකු සාස්ත්‍රුරුත් ඔය කතා ඉදින් පොඩ පොඩ එහෙම එහෙම කියලා තියෙනවා. මොනවද? සෙන්සස් කියලා ටිකක් තියෙනවානේ. අපිට දැනෙන දේවල් නේද? ඇහ කන නාසය දිව ශරීරය මන. මන කියන එක විද්‍යාඥයන්ට පේන්නේ නැති නිසා අද මේගොල්ලන්ගෙන් ඇහුවොත් එහෙම කියන්නේ මොකද? ඇස කන නාසය දිව ශරීරය. ඔය ටික. පින්වතුනි ඔය කය කියන තැන, ශරීරය කියන තැන මොකද්ද කය කියලා කියන්නේ? මිනිස්සු කය කිව්වහම හිතාගෙන ඉන්නේ මේ හංකඩේ කියලා. හංකඩේ නම් පින්වතුනි කය කියලා වුණහඳ එතන දේශනා කළේ බඩ අමාරුවක් ඔබට දැනෙන්නේ කොහොමද? කොන් දෙක හැක්කුමක් ඇඟ ඇතුලේ තියෙන අමාරුවක් කොහොමද දැනෙන්නේ? එහෙනම් මේ කය විතරක් නෙමෙයි පින්වතුනි මේ කය මේ හැමට යටිපතුලට අල්ලට ඔය කියන තැන් වලට සම්බන්ධ වෙලා තියෙනවා පින්වතුනි කාය ප්‍රසාද රූපය කියලා ස්වභාවයක්. ඔන්න ඔතන මේ සම්බන්ධ වී මේ ලක්ෂ ප්‍රකෝටි ගානක් ඔව තියෙනවා. අන්න ඒක නිසා තමයි ඉඳි කට්ටකින් යන්න දහ පොලකට යන්න නම් ඒ දහ පොලම රිදෙන්නේ. ඉඳි කට්ටට වඩා හීනි දෙයකින් යන්න ලේසර් කිරණකින් යන්න මොකද වෙන්නේ? ලේසර් කිරණකින් යන්නත් පිංගතුනේ. එතකොට ඒ කියන්නේ හැට පේන්නෙත් නැති තරම් සියුම් දෙයකින් යන්නත් රිදෙනවා. යන්න කියන්නේ එහෙම කිරණයක් එව්වොත් එකපාරට රිදෙනවා. සියුම් තැන් පුච්චන්න පුළුවන් මේ විදිහට ලේසර් වලින් නේද? එහෙම කළත් රිදෙනවා. එහෙනම් පින්වතුනි ඒ කියන ඒවා අංශු මාත්‍ර එක මේ එක අපි පෑනකින් ඩොට් එකක් තිබුණොත් ඒකේ තියෙනවා ප්‍රකෝටි ගානක් ඒ දැනෙන ඒවා. එහෙනම් ඒවා පින්වතුනි මේකේ විතරක් නෙමෙයි මේ හංකඩේ විතරක් නෙමෙයි ශාරීරික අභ්‍යන්තරයේ පිහිටන්නත් පුළුවන්. ඒක නිසා තමයි එහෙම මෙහෙන් කොහේ හරි වේදනාවක් දැනනකොට ඒ වේදනාව දැනෙන්නේ. එහෙම නැත්තම් පින්වතුනි මේ ඇඟ කපපු වෙලාවක මේ වටේට විතරක් ඉන්ජෙක්ෂන් එකක් ගහලා ඇතුලේ තියෙන අවයවයකට කට්ටිහින් යන්නොත් එහෙම රිදෙන එකක් නැද්ද? ඉතින් ඒව හැම නැහනේ. රිදෙන එකක් නැද්ද? රිදෙනවා. ඒව දැනෙනවා. ඉතින් එහෙම ස්වභාවයක් තමයි තියෙන්නේ. එහෙනම් දැන් මේ අතට දැනෙන වේදනාවක් තියෙනවා නම් පින්වතුනි ඒ වේදනාව මොකද වෙන්නේ? එතනින් ගිහිල්ලා ඉවරලා හිතටත් දැනෙනවා. හිතන හිතින් මොකක් හරි දෙයක් කරනවා නම් මොකද වෙන්නේ? එතනින් ගිහිල්ලා ඉවරලා ඒක ඔන්න අපි අතපය හොලෝලි වෙරලා ආදි වශයෙන් මොන හරි දෙයක් කරලා පාවිච්චි කරනවා. දැන් මුත්‍රා බරක් හැදුනා නම් කාට හරි. මුත්‍රා බරක් හැදුනා කියන්නේ මොකද්ද? දැන් වෛද්‍ය විද්‍යාව දන්න පිරිස් මෙතන ඉන්නවා. ඒ අදාළේ මුත්‍රා මල්ලක් තියෙනවනේ. මුත්‍රාශය කියලා කියන්නේ ඒකට නේද? ඒ මුත්‍රාශය කියන එකට ඕක පිරුණාට පස්සේ මොකද වෙන්නේ? පිරිලා ඔන්න එතකොට මොකද වෙන්නේ? මේක පිම්බිලා නිකන් ඔන්න අර වේදනාවක් දනවනවා. යම් දැනීමක් දනවනවා පිංගුතුනේ. මේ දැනීම දනවන්නේ මේ ගිය බොක්ස් එක හරහා. ඒ ගියර් බොක්ස් එක කරහා ඒ දැනීම දනවනකොට ඔන්න දන්නවා මේක මෙහෙම දැනීමක්. මේක දුක්සහගත දැනීමක්. ඒ දුක්සහගත දැනීමක් දරනකොට එතනින් එහාට ඉගෙනගෙන තියෙනවා මොකද්ද කරන්න ඕනේ කියලා. ඉගෙන ගත්ත නැති ළමයි කොට්ටාසෙකුත් ඉන්නවනේ. පුංචි ළමයා. ඒකට මොකද කරන්නේ? ඒකටත් දැනෙනවා, දැනෙන්නේ නැහැ නෙමෙයි. හැබැයි ඒක ඉගෙනගෙන නැහැ. ඊට පස්සේ එතනින් එහාට මොකද්ද කරන්න ඕනේ කියලා. ඒක නිසා මොකද කරන්නේ? ඒක හිතින් කාය සංකාර දැන් ඔය වඩනවා. ඉතින් කාය සංකාරයක් වඩන්න නැතුව පිංගුදින පුළුවන් ද ඔය ටැප් එක අරින්න? දැන් ඔබ හිතලා බලන්න. ඔබට දරුණු ලෙස මුත්‍රා මේ අඩසියක් තියෙන වෙලාව නැත්නම් මුත්‍රා මේ දාන්න ඕනේ වෙලාවක් හිටිනවා. දන්නක මෝටවේ එක හිර වෙලා ඉන්නවා කියලා. එහෙම අවස්ථාවල ඕන තරම් ඇතිනේ. දැන් මුත්‍රා කරන්න ඕනේ නමුත් කරගන්න විදිහක් නැහැ. මෝටවේ එක යන්නේ ඊළඟ ජංක්ෂන් එකට යනකම් ඉන්න ඕනේ. දැන් ඒ වෙලාවට පිංගුසනි ඔබට තේරෙන්නේ නැද ඔබ මහා ආයාසකින් මේක කරන් ඉන්නවා කියලා. එහෙනම් ඒ වෙලාවට ආයාසය වැඩි කරගත්තේ ඇයි? ඇයි ඉස්සෙල්ලත් එහෙම නෙමෙයිද කර කර හිටියේ? ඉස්සෙල්ල එක කර කර හිටියා සාමාන්‍ය ක්‍රම වේදයකට. නමුත් දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් ඒකට වැඩිපුර ආයාසයක් දෙන්න වෙලා. ඒ ගැන දැන් වැඩිපුර හිතන්න වෙලා. ඇයි වැඩිපුර හිතන්න උනේ? මොකද හේතුව දැන් ඒකට වැඩිපුර බලයක් යොදන්න වෙලා තියෙන්නේ. එහෙනම් කවුරු හරි කෙනෙක් පිඟුදුනේ බලය යොදාගෙන හිටියොත් එහෙනම් මොකද වෙන්නේ? සමහරවිට ඒව විවිධාකාරයේ ප්‍රශ්න ඇති වෙන්නත් පුළුවන් ඒවට. පිපිලිම්මෝ සම්බන්ධ මොනවා හරි දෙයක් ඉතින් වෛද්‍ය විද්‍යාව දන්න අය දන්නවා. හැබැයි ඕනම් බලය දීගෙන ඉන්න පුළුවන්. එහෙනම් කවුසේ බලය දෙන්නේ? ඉතින් ඇඟේ ඇතුළේ ඉන්න කෙනාට බලය දෙන්නේ කවුද? ඒව අරින්න වහන්න පුළුවන් නේ ඔබට. එහෙනම් කවුද මේ ඔක්කොම අරින්නේ වහන්නේ? වෛද්‍ය විද්‍යාවත් එක්ක ඔන්න ඔතනදී පිංගොදිනේ පොඩි ගැටලුවක් තියෙනවා. ඒ තමයි වෛද්‍ය විද්‍යාවෙන් කියන දේවල් සමහර ඒවා තියෙනවා මේ ශරීරයේ ක්‍රියාත්මක වෙන්නේ ඉබේ කියලා. මොකද හේතුව පිංගොදිනේ මේ ශරීරයේ ක්‍රියාත්මක කරන කෙනා ඒගොල්ලන්ට පේන්නේ නැති හින්දා. ශරීරයේ ක්‍රියාත්මක කරවන්නේ මොකක් කියලාද? මේ ඉබේ ක්‍රියාත්මක වෙනවා කියලා අනිච්චානුගව ක්‍රියාත්මක වෙනවා කියලා තමයි හිතාගෙන. නමුත් එහෙම ක්‍රියාකාරීත්වයක් නෙමෙයි පිංගුදිනේ හුස්ම ගන්නෙත් හිතලා. දැන් ඕකට වෛද්‍ය විද්‍යාවෙන් දෙන වෛද්‍ය විද්‍යාවෙන් මේ නූතන මේ විද්‍යාවෙන් කියන්නේ මොකද්ද? හුස්ම කියන්නේ මොකක් කියලාද? හුස්ම අනිච්චානුගයි. ඒ කියන්නේ මොකද්ද? අපි වෙන වැඩක් කර කර ඉඳද්දී මොකද්ද? හුස්ම කියලා. දැන් අපි ওই පන්තිවල උගන්වද්දී ළමයි කියනවා මම মালටි ටාස්කින්. මම ලියන ගමන් අහන් ඉන්න කමක් නැහැ. මම උන්ට කියන එකම දේ මොකද්ද? මේ ලෝකේ එකපාරක දෙකක් කරන්න බෑ. දැන් ඔබට හිතෙන්න පුළුවන් মালටි ටාස්කින් පුළුවන්. දැන් මේ මහත්මයා මහා අපරාධයක් කරගන්නේ. නමුත් ඉතින් කරන්න දෙයක් නැහැ. ඒක මේ මහත්මයාත් දන්නවා අපිත් දන්නවා. ලෝක සත්වයා කෙරෙහි පතර කරුණාවෙන් තමයි මේ කටයුත්ත කරගෙන බණ අහන්නේ. ඇයි? දෙකක් එකපාර කරන්න බෑ. පොඩි හරි ඩිලේ එකක් තියෙනවා ඊට පස්සේ. ඒක ඕක හොඳට තේරුම් ගත්ත හැකි අපි කතා කරනකොට. ලංකාවට කතා කරද්දී තප්පරයක ඩිලේ එකක් තිබුණොත් තේරෙන්නේ නැහැ නේ. නේද? තප්පර භාගයකට ගත්ත බර කොහොමද තේරෙන්නේ නැන්නේ? අපි කනටත් තියෙනවනේ පිංගුදේ මේ මේ 0.1ක ප්‍රතික්‍රියා කාලය. ඒ 0.1 ඇතුළත ඇහුනොත් ශබ්ද දෙකක් එකට ඇහුනොත් එහෙම ඇහෙන්නේ නැහැ. එහෙනම් එහෙම හේකුත් තියෙනවා. එහෙනම් පිංගුදේ මේ ඩිලේ එකක් කියන එක එන්න පුළුවන්. මේ කියන්නේ මොනවද මේ? හිතක් කියලා කියන්නේ? තප්පරයකට ප්‍රකෝටි ගණක තියෙන එකක්. එහෙනම් ඒ හැම එකකින්ම තමයි පිංගුදින මේ කයේ තියෙන හැම ක්‍රියාකාරීත්වයක්ම කරන්නේ. එහෙනම් මේව හොඳට තේරුම් ගන්න. එහෙනම් මේ කය ක්‍රියාත් මේ ඔක්කොම කිව්වේ වෙන මොකටවත් නෙමෙයි. මම එකපාර කිව්වා මේ කය කියන්නේ එකක්. මන කියන්නේ තව එකක් කියලා ඔබ පිළිගන්නව නම් මට මේ එකක්වත් කියන්න ඕනේ නැහැ. නමුත් මේක පිළිගන්න හේතු සාධක තියෙන්න ඕනේනේ. ඒ හේතු සාධක එනකොට තමයි අවබෝධයට යන්නේ. නැත්තම් මේ ඔව්ද එහෙමද? හා කියලා පිළිගන්නවා. හද්ධාම විතරයි එතකොට තියෙන්නේ. විශ්වාසයක් විතරයි. විශ්වාසයෙන් නිවන් දකින්න අමාරුයි. විශ්වාසයෙන් තමයි පටන් ගන්නෙ. ඒ විශ්වාසය නිසා තමයි පටන් අරගෙන ඒක හොයාගෙන ගිහින් ප්‍රත්‍යක්ෂ කරන්නේ. අන්න එතනට ආවට පස්සේ නිවන් දැක ඉවරයි. එහෙනම් මේක හොඳට අවබෝධයට ආවට පස්සේ පිඟුදෙන මේ මුලාවෙන් අයින් වෙනවා. ඔබ ඇත්තටම ඉන්නේ මුලාවේ. ඔබ අපි ඉන්නේ මුලාවක. ඒ මුලාව තේරුම් ගත්ත දවසට ආයි මුලාවෙන්නේ නැහැ. එහෙම මුලා වෙනවා නම් ඒක හරකෙක්. හරකෙක් රේල් පාර ක්‍රොස් කරනකොට ඇවිල්ලා මේ කෝච්චිය වදිනවා. මොකද හරක කියන්නේ උගේ පාඩු යන එකෙක්. කෝච්චිය ආවත් උට ප්‍රශ්නයක් නැහැ. ඌගේ ගමන ඌ යනවා. හැපිලා අනුපනු කල්ල ගිහිල්ලා අවුරුද්දක විතර පස්සේ ආයි සනීපෙල්ල ඉවර වෙලා ආයි තු මොකද කරන්නේ? රේල් පාරේම යනවා. ඒක කිව්ව හරකෙක් කියලා. නමුත් යථාර්ථයේ අවබෝධයට ආවන මේ මුලාවක ඉන්නේ කියලා හරියටම තේරුණා නම් කවදාක්වත් පිංගුදෙනි අපි ඒ කරන්නේ නැහැ. එහෙනම් දැන් ඔබ හොඳට මේක තේරුම් ගන්න. ප්‍රත්‍යක්ෂවම තේරුම් ගන්න ඕනේ දෙයක් තියෙනවා. ඒ තමයි කය කියන්නේ එකක්. මන තව එකක්. මේ ඇතුලේ වෙන සිත් පරම්පරාවේ වැඩපිළිවෙලෙන් තමයි මේ කයට මේ හැම එනර්ජි එකක්ම දෙන්නේ. මේ හැම එනර්ජි එකක්ම දිදී දිදී මේ කය තියාගෙන ඉන්නේ. අන්න ඒක නිසා තමයි පින්වතුනි යම් මොහොතක ඔබට ආදරෙන් ඔබව අත ගන්න කෙනා ඊළඟ මොහොතේදී ඔන්නම් ඇවිල්ලා කන හොඳට කණේ පාරක් දෙන්නත් පුළුවන්. ඇයි ඒ? එහෙනම් මේක ක්‍රියාත්මක කරන්නේ ඒ දැන් වෙලාව දැන් ගොඩක් අය කියනවා මුලදී නම් ඔහොම නෙමෙයි කිව්වේ. දැන් එහෙම කියන අවස්ථාවල ඕනේ තරම් තියෙනවනේ. මුලදී නම් ඔහොම නෙමෙයි කිව්වේ. ඒවට දැන් බලන්න ඔයා කියන ඒවා ආදි වශයෙන් කතා කරනවා. එහෙනම් මුලදී කිව්වයි දැන් කිව්වයි අතර වෙනස මොකක්ද? වෙනස් කොච්චර වෙලාද? වෙනස් ප්‍රකෝටි ගානක් වෙලා ඉවරයි. නේද? දැන් කෙනෙක් ඉන්නවා ඒ කෙනා කියනවා මං ඔයාව ලෝකේ වටේ එකගෙන යන්නම්කො කියලා කියනවා. අනිත් පැත්තෙන් බන ටිකක් ඇහෙනවා. ඒ වන ටිකක් ඇහලා ඊළඟ තප්පරේදී ඒකට තේරෙනවා මේ ලෝකේ වටේ මොනවද අල්ලන්නේ මේ ලෝකේ වටේ ගිහිල්ලා. ඊළඟ එක බෑ. ඒක වඩ කියන බෑ. මට යන්න බෑ. දැන් මොකද මේ? ඈ ආරයන් ඒක ඔයා දැන් කිව්වේ නේද? ඔව් ඉතින් ඒක තප්පරයකදී පිංගුතනේ සියලු දේ වෙනස් වෙන්න පුළුවන්. එහෙනම් දැන් ඔබ කවද විශ්වාස කරන්නේ මේ ලෝකේ? ඒකයි කියන්නේ පිංගුතනේ මේ මේ මේ මුලාව හොඳට තේරුම් ගන්න. මේ මුලාව හොඳට තේරුම් ගන්න. ඔබ ගාව ඉන්නවා යම්කිසි පුද්ගලෙක්. ඒ පුද්ගලයා ඔබට කියනවා මං ඔබට කරුණාව දක්වනවා. හැබැයි ඒක සෝතාපන්න වෙච්ච කෙනෙක් නෙමෙයි. එහෙනම් පුළුවන් විශ්වාස කරන්න. ඈ කරුණාව දක්වනවා කියලාද? එහෙම හිතයි. අනිත් පැත්තෙන් උට එක ආරම්භණයක් ආවොත් එහෙම. කවුරුහරි රහසෙන් කියනවා ඔය ඉස්සරහ ඉන්න කතාව උඹලේ අම්මා මැරුවේ. දැන් මොකද වෙන්නේ? දැන් මොකද වෙන්නේ? මෙච්චර වෙලා කී කී හිටියේ මොකද්ද? මම ඔබට කරුණාව දක්වනවා. මං ඔයාට උදව් කරන්නම් ඔයාගේ ජීවිතේ හදාගන්න. එහෙම කී කී හිටියේ. වෙන පැත්තකින් එකෙක් කණින් ආරම්භණයක් දුන්න ඇතුළට. දැන් මොකද වෙන්නේ? දැන් කවුද ක්‍රියාත්මක වෙන්නේ? දැන් අර හිටපු එක්කෙනා නෙමෙයි කරුණා දක්වන එක්කෙනා නෙමෙයි. දැන් මොකද වෙන්නේ? ඒ හිත මැරිලා ඉවරයි. දැන් ඒ හිත මැරිලා වෙන හිත પરම්පරාවක් යන්නේ. වෙන හිත પરම්පරාවක් කිව්වේ ඒකට මෑදිච්ච හිත දැන් නැගී යනවා. එහෙනම් මේ හිත නැගී යනකොට මොකද වෙන්නේ? දැන් අලුත් එකක් තමයි ආවේ. ඒ හැම හිතක්ම ආරම්භ වෙන්නේ නම් මොකෙන්ද? මොකක් හරි ධර්මයක් ඇවිල්ලා වදින්න ඕනේ. ඒක වදිනකොට තමයි තියෙන්නේ ඒකෙන් ආරම්භ වෙන්නේ. ඒකයි බුදුහාමුදුරුවෝ කිව්වේ සබ්බේ සංඛාරා අනිච්ඡාති. සබ්බේ සංඛාරා දුක්ඛාති. ඊළඟට සබ්බේ ධම්මානත්තාති කියලා. මේ සංඛාරයන් හටගන්නේ ධම්ම නිසා. අපි ඒව තමයි ඉස්සරහට කතා කරමු. සංඛාර හටගන්නේ ওই ධම්ම නිසා. ඒ ධම්ම තමයි පිරිසුදු කරන්න තියෙන්නේ. ධම්මයෝ තමයි අසාර. ඒ ධම්මයෝ අසාර ධර්මයන් ඇසුරු කරන්න ගත්තොත් එහෙනම් මොකද වෙන්නේ? අවි සංඛාර වඩවඩ මේ භව ගමන ගොඩනගන්නේ මෙන්න ගොඩනගන යන්න වෙනවා. ඒවත් හොඳ කමටහන්. එහෙනම් දැන් අර මිනිස්සයාට කෙලින්ම ගත්ත 20ක් ඇනලා දැම්මා. දැන් පිහිය ගත්තේ කවුද? මේ කය නේද? මේ පිහිය ගන්න නම් මේ කයට පුළුවන් ද පිහිය ගන්න? මේ කයම තමයි පින්වතුනි මේ මේ මේ ශරීරයේ මේ මේ මේ ටික ගියාට පස්සේ තියෙන්නේ මේ කයම තමයි. ඔබ දැකලා දිනනද මලමිණියක් මේ මේ පිහියක් අරගෙන ඉන්න කාට හරි ආිනව? නෑ වෙන්න බෑ. හරි පණ ගිය තප්පරේ කියලා හිතන්න. මේ පණ ගියත් තප්පරෙන් පණ ගියා. හරි. මේ ඒ තප්පරේ දැන් මේ අපි ඉන්නේ. පිහියක් එහෙම දුන්නොත් ළඟට කනට ගල කිව්වොත් එම ඔය ඉන්නේ උඹලේ අම්මා මරුපෙක. නැත්නම් උඹව මැරුවේ ඔන්න ඕක. ආ ගනින් පිහිය අරන් යනපාව ඔකට. බඩක් තියෙනවද? නෑ. ඇයි? මම නෑ. මම ගියා. ඒත් ඒකත් මම නෙවෙයි. නමුත් මම ඔබට කියන්නේ ඒ ගැන දැන්ම හිතන්න යන්න එපා. ඒ ගැන හිතන්න ගියොත් මේක තේරෙන්නේ නෑ. මේක ඉස්සෙල්ලා අතහැරගන්න ඕක. කාය අනුපස්සනාවෙන් වෙන්න ඕනේ පිංගුතුනේ. කාය අතහැරෙන්න ඕනේ ඔබට. කය අතාරිනගෙන මට ඕනේ නැහැ කය කියලා අයින් කරනවා නෙමෙයි. කයේ යථාර්ථය වැටිලා කය එකක් මේ මම මේ බොරුවන්නේ මෙච්චර කාල කරලා තියෙන කයත් එක සෙල්ලම් කළේ. නෑ උඹ වැත්ත කරලා හිටහන්. උඹත් එක මම කිසි ප්‍රශ්නයක් නැහැ. මගේ ප්‍රශ්නේ තියෙන්නේ වෙන එකෙක් ඉන්නවා මම ඌත් එක බලා ගන්නම් ඒක. අන්න ඒ තත්ත්වයෙන් පිටවෙද්දී කය අතහැරලා දානවා. ඒ වගේම කයේ තියෙන ස්වභාවය මනාවකට අවබෝධ වෙනවා. මේකේ මොනව අල්ලන්නද? මහහිල් 9කින් යනවා මේ මහහිල් 9කින් අසුචි වැගිරෙනවා. කුඩාහිල් ප්‍රකෝටි ගානකින් අසූචි වැගිරෙනවා. අන්න එහෙම ශරීරයක් තමයි ඔය කරපින්නගෙන යන්නේ. මහා සාරයට අඳගෙන ඉවරලා මොකද කරන්නේ? අසූචි කරත්තයක් දක්කගෙන යනවා. ඕක තමයි ඇත්ත. දැන් මම මොකද කළේ? මම මේ අඳගෙන ඉවරලා අසූචි කරත්තේ ගෙනහලා මේ පුඩු උඩින් තිබ්බා. ඉවරලා දැන් මොකද කරන්නේ? අසූචි කරත්තේ පාවිච්චි කරලා දැන් ඔබට මේ කතාව කියනවා. දැන් අසූචි කරත්තේ පණ දෙන්නේ කවුද? මේ සිත් පරම්පරාව. මේ ධර්මතාවයන් ඉන්නේ මේ සිත් පරම්පරාව තුළ. වෙන මොකුත් නැහැ මෙතන. දැන් සිත් පරම්පරාව මෙතනින් අයින් වුණා නම් එහෙනම් මොකද වෙන්නේ? මේ අසූචි කරද්දී දරුවෝ කාලා බෙල්ල කඩා වෙල්ල හොමි ඉඳි. ඒ අතේ දෙනු ඇවිල්ලා අමනුස්සයෙක් වැහුනොත් එහෙම ඊට පස්සේ දැන් මේ කියපොන අනිත් පැත්තට කියයි. ලෝකයේ තියෙන සාරත්වය ආදි වශයෙන් ඒ දේවල් කියයි ඊට පස්සේ. එතකොට ඒකම නේද කියන්නේ එතකොට. ඉතින් හොඳට තේරුම් ගන්න මොකද්ද මෙතන ඇති වෙන ප්‍රශ්නේ කියලා. ඉතින් කායනුපස්සනාවෙන් ගෙන්නේ පිංගුතුනේ මේ කය කියන එක අතහැරලා යන්නේ. ඊට මුලින්ම මේ කය අතහරින වැඩ පිළිලෙ ඉන්න. අතහරින්න නෙමෙයි මොකද තියෙන්නේ? අතහරින්න හරි. කය තිබ්බ ඉවරයි. ඒක ඉවරයි. දැන් ඉතින් ඔය ගැන කතා කරලා වැඩක් නැහැ. ඇයි? මම කය නෙමෙයි. මුලින්ම පින්වතුනි මම කියලා හිතාගත්ත කය මගේ වෙනවා. හැම දෙයක්ම එහෙමයි. මුලින්ම හිතාගන්නේ මොකද්ද? මම. ඊට පස්සේ මගේ කියන තැනට යනවා. ඒ කියන්නේ පොඩ්ඩක් තව ඈත් වෙනවා. මම කිව්වා ඈත් වුණාට පස්සේ මගේ වුණා. තවත් ඈත් වුණාට පස්සේ තමයි පර වෙන්නේ. පර කිව්වේ අනුන්ගේ වෙන්නේ. අනුන්ගේ වුණා නම් ප්‍රශ්නයක් නෑ. අනුන්ගේ කිව්වේ මොකද්ද? මගේ නෙමෙයි. මගේ නෙමෙයි වෙන්නේ ඒක. එහෙනම් මගේ නෙමෙයි කිව්වට හරියන්නේ නෑ. මේ කය මගේ නෙමෙයි කිය කී ඉන්න එපා. ඒවා නෙමෙයි මිත්‍යාවල්. මොඩකම්. මගේ නොවෙන්නේ ඇයි කියලා බලන්න. මම නොවෙන්නේ ඇයි කියලා බලන්න. එතකොට ඔබට කතා ඔබට හිතින් ගන්න පුළුවන්. මොකද්ද? මම මොකක් අරන් යනවද? වාහනේ තරම් යන්නේ පැද්දේ. දැන් මට යආ ගන්න ඕනේ. මට යආ ගන්න නම් මොකද්ද කරන්න ඕනේ මම? වාහනේට නගින්න ඕනේ. වාහනේ නගින්න නැතුව මට යන්න බෑ. ඉතින් ඔය වාහනේ ඇතුලේ තමයි ඔබ ජීවත් වෙන්නේ. ඉතින් ඔය වාහනේ තමයි ඔබ සරසන්නේ. ඔය වාහනේ සරසලා එහෙම මෙහෙම පාට ගාගෙන ඔක්කොම කරගෙන ජනතාව ඉස්සරහට ගේන්නේ ඔය වාහනේ. ඒ වාහනේ ගෙනල්ලි ඉවරලා වාහනේ තමයි හැමෝටම පෙන්වන්නේ. එක පැත්තකින් මෙහෙම අත දානවා, අනිත් පැත්තෙන් ආයි අත දානවා. ඔය අත දාන ඉර සංඛාර ලක්ෂ ගානක් වඩනවා. ඒවට කියනවා කාය සංඛාරය කියලා. එතකොට මේ අත දාන්න මතු බිහිවීමක් උදෙසා නම් මේ අත දාන වැඩපිළිවෙලක් කරේ. අවිද්‍යා තෘෂ්ණා දෙකේ මේ උපරිමයට ගිහිල්ලා නම් ඒක කරේ. එන්න මොකද වෙන්නේ? අවි සංඛාරයක් වැඩුවා. එහෙම නැත්නම් අත පොඩ්ඩක් අහනවා, පොඩ්ඩක් ඇහුවා ඒක. දැන් මොකද? ඒක කාය සංඛාරයක්. ඉතින් කාය සංඛාර කියන්නේ ඒවා වඩන්න ඕනේ. එහෙනම් පින්වතුනි කාය සංඛාර. ඒකයි කිව්වේ ආස්වාස ප්‍රස්වාසා කාය සංඛාර. මේ සියලුම ආස්වාස ප්‍රස්වාසයෝ. එතකොට මේ සියලුම ආස්වාස ප්‍රස්වාසයෝ කියලා කිව්වේ පින්වතුනි මේ ඔක්සිජන් ධාතුව විතරක් නෙමෙයි. මේ ආස්වාස ප්‍රස්වාස ස්වභාවයන් ඇසුරු කිරීම පහ කිරීම ස්වභාවයන් මේ ඇඟ ඇතුලේ හැමතැනම ක්‍රියාත්මක වෙනවා. ඒ හැමතැනකම පින්වතුනි යමක් ඇසුරු කරගෙන හිටියනම් ඒක පහ කරන්න ඕනේ අනිත් තැන දිගාරින්න. ඒව අපි ගිය සතියේ කතා කළා. එහෙනම් මේ හැමතැනම මේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියන් සිද්ධ වෙනවා. ඒ ක්‍රියාවලියන් සිද්ධ වෙනවා. ඒ හැම ක්‍රියාවලියක්ම නතර වෙනවා මක්ුණාමද? කාය සංඛාර නිරුද්ධ කරලාන. එහෙනම් කාය සංඛාර නිරුද්ධ කරන තැනක් තියෙනවා පින්වතුනි. ඒ තමයි මොකද්ද? චතුර්ථ ධාන සමාපත්තිය. චතුර්ථ ධානයේ සමාපත්තියට සම්බඳුනට පස්සේ ආස්වාස ප්‍රස්වාස ප්‍රහීන වෙනවා. කාය සංඛාර වඩන්නේ නැහැ ඊට පස්සේ. ඒ කියන්නේ පින්වතුනි මහා නිශ්චලතාවයක්. මහා නිශ්චලතාවයකට පත් වෙනවා. ඉතින් එහෙනම් අන්න එහෙම ක්‍රමවේදයක් තියෙනවා. එහෙනම් මේ කය සම්පූර්ණයෙන්ම නිශ්චල කරන්න නම් කරන් තියෙන්නේ මොකක්ද? චතුර්ථ ධානයේට හිත වඩන්න ඕනේ. චතුර්ථ ධාන සමාපත්තිය හිත වඩන නම් කය නිශ්චලයි. ආයේ මේ දැන් මෙහෙම ඔබ ඉඳගෙන ඉන්නකොට පේනවා මොකද්ද? බඩ මෙහෙම ඉස්සරහට එනවා, අතුලට යනවා. චතුර්ථ ධාන සමාපත්තිය ඔබ සම්බෙදල හිටියනම් බඩ ඉස්සරහට එනවා, අතුලට යනවත් පේන්නේ නැහැ. ඒ තරමට ඇඟ නිශ්චලයි. මහා නිශ්චලතාවයකටපත් වෙනවා. ඒ කියන්නේ කාය සංඛාර වඩන්නේ. එහෙනම් ඉතින් අනිච්චානුව නම් ඕව වෙන්නේ. එහෙනම් චතුර්ථ ධාන සමාපත්තිය සම්බෙදිච්ච උත්තමිකේත ඕව වෙන්නේ නැහැ. මෙරිලේ නේද? සමහරවල් නිරෝධ සමාපත්තියට සම්බන්ධලි ඉන්න උත්තමයේ ඉන්නවා. නිරෝධ සමාපත්තියට සම්බන්ධුන කියලා කියන්නේ කෙලින්ම මලකඳක් තමයි ඒක. ඒ දවස් 7 තනිකරම මලකඳක් තමයි. හැබැයි කුණු වෙන්නේ එමුකුත් වෙන්නේ නැහැ. මලකඳක් තමයි. ඔය මේ ලෝකේ තියෙන මොනම යන්ත්‍ර ගෙනහල්ලා ගහුවත් හැමෝම කියන්නේ මොකක්ද? මේක මැරිලා. එහෙමම තමයි කියන්නේ. නිරෝධ සමාපත්තිය කියන්නේ එහෙම එකක්. හොඳ හිත ඇති වෙන්නෙත් නැහැ. ඒ කියන්නේ මනෝ සංකාර වැඩෙන්නෙත් නැහැ. චිත්ත සංකාර වැඩෙන්නෙත් නැහැ. ඒ වගේ තැනක්. ඉතින් අපි චිත්ත සංඛාර කතා කරන දවසක අපි ඒව කතා කරමු. තව ඉස්සරහට කල් තියෙනවා ඒවට. ක්‍රමානුකූලව දුරු කරගෙන යන්න. දැන් එහෙනම් පින්වතුනි කාය සංඛාරයක් වඩලා මේ අත හොලවනවා. මේක හොඳට තේරුම් ගන්න. හැම මොහොතකම මේක මෙනෙහි කරන්න. ඔබ අත හොල්වන වෙලාවට හොඳට සිහියෙන් හොල්ලන්න ඒක. වටපිට බලනකොට සිහියෙන් බලන්න. සිහියෙන් බලන්න කියලා කිව්වේ ඒකයි. සති සම්පජඤ්ඤේ කිව්වේ ඒකයි. හොඳට සිහි බුද්ධියෙන් ඉදුව බලන්න. තව ටිකක් මේක විග්‍රහ කරනවා. සති සම්පජාන්නේ කියන එක අපි විග්‍රහ කරද්දී සති සම්පජාන්නේදී ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හොති කියලා කිව්වේ ඇස් දෙකෙන් මේ වටපිට බලන වෙලාවට බලන්න මේ කොහොමද මේ බෙල්ල මෙහෙම හැරෙන්නේ. මේ මොන තරම් මේ බලය ක්‍රියාත්මක වෙනවද? කවුද මේ බලය ක්‍රියාත්මක කරන්නේ? එහෙනම් මේ බලය ක්‍රියාත්මක කරන වැඩපිළිවෙලක් ඇතුලේ තියෙනවා. එහෙනම් මේ කය නෙමෙයි මේ වැඩපිළිවෙල. මේ බලය ක්‍රියාත්මක කරන වැඩපිළිවෙලක් තියෙනවා. එතකොට මේක රාගසහගතවද කරන්න කියලා ඊට පස්සේ බලන්න ඕනේ. ඒක තමයි යෝග සති සම්පජන්නේ තියෙන සාරම හරිය. රාගසහගතවද මම මේක කරන්නේ? ඔන්න බැලුවා. ඈ දැන් මේ බැලුවේ කොහෙද? ඈ ලස්සන මලද්දිහා දේ බැලුවේ. ඈ එහෙනම් මොකක්ද මේ බැලුවේ? අවශ්‍යකද්ද මේ බැලුවේ? අන්න සිහියෙන් ඉන්නවා. එහෙනම් මේ සංඛාරයත්ද බැලුවේ? අபி සංඛාරයත්ද බැලුවේ? අවිසංකාරයක් වැඩුවනම් භවයකින් නේද කෙලවර වෙන්නේ. ඔන්න අවබෝධයට එනවා. එහෙනම් මේ අවිසංකාර කියන ඒවා අනාතයි කියලා හොඳට වැටහෙන්න පටන් ගන්න. එහෙනම් කාය අවිසංකාරයෝ අනාතයි, කාය අවිසංකාරයෝ නිරෝධ වෙත්වා, නිරෝධ වෙත්වා, නිරෝධ වෙත්වා කියලා වඩන්න හිතෙනවා. කාය අවිසංකාරයෝ අනාතයි, කාය අවිසංකාරයෝ නිරෝධ වෙත්වා, නිරෝධ වෙත්වා, නිරෝධ වෙත්වා. කාය සංකාරයෝ නෙමෙයි, කාය අවිසංකාර. කාය සංකාර වලින් ප්‍රශ්නයක් නැහැ. මොකද හේතුව මේ ලෝකේ මහා අසාරයි. මේ අසාර වෙච්ච ලෝකේ මට මොනවට කය හසුරවන්නද? අසාර වෙච්ච ලෝකේ, අසාර අසාර වෙච්ච ලෝකේ මොනව ගොඩනගන්නද මට? ඉන්නකන් ඉන්න වැඩ පිළිවෙලක් තිබුණා නම් ඒ ඇති කියන තැනට ආව නම් ඔබ. එහෙනම් ඔබට මෙතන ඉඳලා කුස්තියට ඇවිදගෙන යන්න ඕන නම් ඒක අවිසංකාර මට්ටමේ නැතුව සංකාර මට්ටමින් කෙරෙනවා. හැබැයි කුස්තියට යන්නේ නෝන හදලා දින හොඳ කෑමක් දෙන්න ඕනේ, බඩ පැලෙන්න කියලා හිතාගෙන යන්නේ නැගිටලා ඉවරලා. දැන් මොකද්ද ඒ තියෙන්නේ? අන්න ඒක තමයි පිංගුතුනි සති සම්පජන්ණයෙන් බලන්න කියලා කියන්නේ. අවිද්‍යා තෘෂ්ණා දෙකෙන් යම් ප්‍රභවයක් ජනනය කරන්නද සම්පජන්‍ය. අවිද්‍යා තෘෂ්ණා දෙක එකතු වෙමින් යම් ප්‍රභවයක් ජනනය කරන්නද ඔය යන්නේ? ඔන්න හොඳට බලන්න කිව්වේ. එහෙම නැත්තම් ප්‍රශ්නයක් නැහැ. ඉස්සරහට යන්න පස්සට එන්න ප්‍රශ්නයක් නැහැ. රහතන් වහන්සේ ඉස්සරහට යන්නේ නේද? රහතන් වහන්සේත් පස්සට එන්නේ. එහෙනම් උන්වහන්සේ ඉස්සරහට ගියා පස්සට ආවා කියලා කිසි ප්‍රශ්නයක් තියනවද උන්වහන්සේට? බව ගමනේම මේ විරිලක් වුණාද? නැහැ. එන ඔබටත් පුළුවන් ඒ විදිහට ඉස්සරහට යන්න පස්සට එන්න. ඔබ ඉස්සරහට යන්න නෑ, රහතන් වහන්සේ ඉස්සරහට යන්න ඉබේ යනවද? නෑ. උන්වහන්සේත් කාය සංකාර වඩනවා. කාය සංකාර වඩලා වඩලා වඩලා උන්වහන්සේගේ මේ මොකද උන්වහන්සේගේත් වාහනේ අරගෙන යන්නේ පැතනකට කොහෙද? දැන් බණකට යනවානේ ඔබ වහන්සේ අපි කෙරේ අනුකම්පාවෙන් අපේ ගෙදරට දාන්නට වඩන තේක්වා කියලා සාස්ත්‍රුන් වහන්සේටලා ආරාධනා කළාම සාස්ත්‍රුන් වහන්සේත් මොකද කරන්නේ? වාහනේට නැග ගන්නවා. දැන් වාහනේ මොකද්ද? තවුන් වහන්සේගේ ශ්‍රී දේහය. ඒ ශ්‍රී දේහයට නැගෙන ඉවර වෙලා මොකද කරන්නේ? ඒ ශ්‍රී දේහය වඩම්මගෙන යනවා ඉතින්. එදන්න ගිහලා ඒ ශ්‍රී දේහය වාඩි කරවන ඔය පනවල තියෙන අසුනක. ඒ වාඩි කරවන්න පුළුවන්ද නිකන්? නෑ. වාඩි කරන්නත් මොනව වඩන්න ඕනේද? සංඛාර වඩන්න ඕනේ. ඒක නිසානේ පින්වදෙන උන්වහන්සේලා පින්ද පාදේටවත් යන්න කැමති නැත්තේ. ඒකත් යන්නේ මේ කය මෙරළ යන හින්දා. එහෙනම් රහතන් වහන්සේ නමක්. මේවා හොඳට මේවා තේරෙනකොට තමයි පින්වදෙන උන්වහන්සේලාගේ ශ්‍රේෂ්ඨත්වයේ තේරෙන්නේ. උන්වහන්සේ නමක් අරහත්ත්වයට පත්වෙච්ච ගමන් පිරිණිවන් පාන්නේ නැත්තේ අපි හින්දා. මේ යුතුයකමක් ඉෂ්ට කරන්න ඕනේ නිසා තමන්ට මේක ලබා දුන්න ශාස්ත්‍රඥ උන්වහන්සේගේ යම් ප්‍රතිඥාවක් තියෙනවා. යම් අදිස්ථානියක් තිබුණේ ඒ අදිස්ථානිය මුදුන්පත් කරවන්න ඕනේ නිසා තමයි පින්වතුනි උන්වහන්සේලා ජීවතුන් අතර ඉන්නේ. නැත්තම් පොඩි කරදරයක්ද උන්වහන්සේලාට? රස්සාවක් කරන්න ඔබ ආස නැහැ. රස්සාව කරන තැනින් කියනවා බලෙන් කරපන් කියලා රස්සාව. දැන් කොහොමද රස්සාවට ඔබ යන්නේ? හිතන්නකෝ ඔබ දැන් රිසයින් වෙන්න යන්නේ. ලියුම් ඔක්කොම දීලා. එතකොට වැඩ ගන්න තැනින් කියනවා එහෙම යන්න එපා. අපි අමාරුයි වැටෙනවානේ. ඔයානේ දැන් මෙතන තියෙන මේ සෙක්ෂන් එකම දන්නේ. මාස 3ක් ඉන්න. එතකොට ඔබ මොකද කරන්නේ? ආ මම මාස 3ක් ඉන්නම්. ඒ මාස 3ේදී අනිත් එක්කෙනාට පුරුදු කරන්න කියලා කියනවා. එතකොට ඔබ රස්සාවට යන්නේ ඔය රස්සාව හම්බ වෙන කාලෙම ගියා වගේද? හෑ ඔබ කියන්නේ අයියෝ මල කරදරේ ඔයි මම අයි කරා ඉන්නේ ඉතින් මේ ඒගොල්ලෝ බේර ගන්න යන්න එපා ඉතින් පවුනේ මේ මිනිස්සු නේද? අන්න එහෙම හැංගීමක් ඔබට එනව නේද? ඒ වගේ එකක් නෙමෙයි. නමුත් රහතන් වහන්සේලා පිංගුතුනි ජීවතුන් අතර ඉන්නේ ඔබ අපි හින්ද නැතු උන්වහන්සේලාට ජීවත් වෙන්න තියෙන ආසාව හින්ද නෙමෙයි. කාය සංකාර වඩන එක මහා විඩාවක්. නිකන් හිතලා බලන්න සාස්ත්‍රුන් වහන්සේ අවුරුදු 45 30 කාය සංකාර වැඩුවනේ. කාය සංකාර වඩ වැඩේ ශ්‍රී දේහේ වඩම්මගෙන ගිහිල්ලා බණ කියන්නේ. ඒ හැම දෙයක්ම කලේ පිංගුතුනි අපි වෙන්නේ. සාරිපුත්‍රයන් වහන්සේ, මහා මග්ගලාණන් වහන්සේ අද මේ දක්වා පහළ වෙච්ච උත්තර රහතන් වහන්සේලා පිංගුතුනි මේ කටයුත්ත කළේ අපි වෙන්නේ මේ ධර්ම විනය රැකගන්න. එන අප්‍රමාණ මේ කාය සංකාර ප්‍රමාණයක් වඩනවා උන්වහන්සේලා ජීවතුන් ජීවත් කාලේ ඉන්න. එන්නේ ඒක තමයි කිව්වේ ඔය කියපු සංකාර වෘතය. මහා අප්‍රමාණ සංකාර වෘතයක්. දැන් හිතා ගන්න පුළුවන්ද පොඩි තරම් සංකාර වෘතයක්ද කියලා? ඉතින් එහෙම වඩලා තමයි පින්වතුනි උන්වහන්සේලා මේ දායාද අපිට දීලා උන්වහන්සේලා පිරිනුවම් පාන්නේ. එහෙනම් දැන් එකක් ඔබ හොඳටම දැනගන්න ඕනේ, සාස්ත්‍රුන් වහන්සේලාත් ඒ සංකාර කියන ඒවා වැඩෙනවා. සාරිපුත්‍රයන් වහන්සේලාත් ඒ සංකාර කියන ඒවා වැඩෙනවා. උන්වහන්සේලාත් ඒ ශරීරය අරගෙන ඉස්සරහට යනවා, පස්සට යනවා. එහෙනම් ඉස්සරහට පස්සට යාම කිසි ප්‍රශ්නයක් නැහැ කාටවත්. හැබැයි ඉස්සරහට ගියේ අර අතන වෙලා තියෙන්නේ මොකද්ද කියලා බලන්න නම්, ඈ අර දෙන මොනවද කතා කරන්න කියලා කන් දෙන්න නම්. අන්න ඒකයි ප්‍රශ්නේ. අන්න ඒකයි බලන්න ඕනේ. නැගුණේ කාය සංඛාරයක්ද කාය අභිසංඛාරයක්ද කියන එකයි බලන්න තියෙන්නේ. ඒ බල බල ඒක සුද්ධ කරගන්න ඕනේ. ඒකයි පින්වදින අපි මේට ඉහතත් ඕක විග්‍රහ කරන්න නැතුව කෙටියෙන් කිව්ව මොකද්ද ඔය කියන්නේ කියලා. අවික්කන්තේ පටික්කන්තේ සම්පජානකාරී හොදි මේ ඉස්සරහට ගියේ පස්සට ගියේ මොකටද? රාගයට හේතු වෙන දෙයක් කරන්නද? ද්වේෂයට හේතු වෙන දෙයක් කරන්නද? මෝහයට හේතු වෙන දෙයක් කරන්නද? ඔය තුනෙන් නම් ඒ කටයුත්ත කළේ ඒ කියන්නේ වඩලා තියෙන අවිසංකාරය. අවිසංකාරයක් වැඩුවොත් නම් හේතු භවයකින් කෙලවර වෙනවම තමයි. භවයකින් කෙලවර වුණා කියන්නේ ಜಾති කියන එකට හැදෙනවා. ಜಾති හැදුණා නම් ජරා මරණ, ජරා ව්‍යාධි මරණ කියන එක හැදිලා ඒව මේ තස්ස කේවලස දුක්ඛකන්දස සමුදයෝති කියන මහා දුක්ඛකන්දයක ඉපදීමක් සිද්ධ වෙනවා. පහළවීමක් සිද්ධ වෙනවා. එහෙනම් අபிසංකාරයේ කෙලවර තමයි මහා දුක්ඛ කන්දේක පහළවීම. ඉතින් ඔය කියන කාය අபிසංකාරයේ කියන එක පිංගුදුනේ දුරු කරන්න ඕනේ. එහෙනම් මේ කය කියන එක දැන් ඔන්න හොඳට ඔළුවට ගන්න. එහෙනම් මේ කය කියන එක නිරෝධ කරගන්න ඕනේ. කය කියන එක නිරෝධ කරනවා කියන්නේ මොකද්ද? මේ කය. කය උදෙසා යම්කිසි අபிසංකාරයක් වඩනවනම් අන්නේ අபிසංකාරය නිරෝධ කරන්න ඕනේ. කාය සංකාර නිරෝධ කරන්න තව කල් තියෙනවා. මොකද චතුත්ථ ධ්‍යාන සමාපත්තිය දැන්ුණා පුළුවන් නම් කරගන්න, ඉතින් ප්‍රශ්නයක් නැහැ. ඒව ගැන ඉතින් හිත යොමු කරන්න යන්න එපා. දැනට කරන්න තියෙන්නේ මොකද්ද? හොඳට ධර්මය අවබෝධ කරගන්න. හොඳට ධර්මය අවබෝධ කරගෙන එතකොට ඉබේම ඔබ වෙතට අරගෙන යයි. එහෙනම් දැන් කාය අபிසංකාර නිරෝධ කරන්න ඕනේ. කාය අபிසංකාර නිරෝධ කරන්න නම් පින්වතුනි හොඳට කල්පනාවෙන් ඉන්න කාය ගැන. මේ කය යන වැඩ පිළිවෙල හොඳට කල්පනාවෙන් ඉන්න. දැන් ඔබ දැන් ගිය සතියේත් මම ඔබට කිව්වා මේ කය ඔබ කියලා හිතාගෙන ඉන්නේ. ඒක තමයි ආයේ ඒක දෙකක් නැහැ. කය ඔබ කියලා හිතාගෙන ඉන්න නිසා තමයි කවුරු හරි කෙනෙක් කයට මොන හරි දෝෂයක් කිව්වොත් එහෙම මක් වෙන්නේද? කේන්ති යන්නේ. දැන් මේ රටේ කියන්න තහනම් වචන දෙකක් තියෙනව නේද? ෆැට් කියලා එහෙම කියන්න බෑ නේද? නේද? ඒ කිව්වොත් ලොකු ඔෆෙන්ස් එකක් ඉදිරිය නේද ගණන් ගන්න? නේද? ඔයා ෆැට් නේ, ඔයා හරි ෆැට් නේ, එනවා හරි තඩි බතලියෙක් නේ, එහෙම කියලා කිව්වොත් එහෙම මොකද වෙන්නේ කාටද? මහා විනාශයක් තමයි සිද්ධ වෙන්නේ එතන. ඈ? නේද? එතකොට ලොරියක් අරන් එනවා එකේ. ඒ ඩ්‍රයිවර්ට කිව්වොත් එහෙම ඔයාගේ ලොරිය එහෙම ලොකුයි නේ. උට ගේන් තියනවාද ඒකට? නෑ. එහෙනම් ප්‍රශ්නේ වෙලා තියෙන්නේ මොකද්ද? මේ මම තමයි මේ ශරීරය කියලා හිතාගෙන ඉන්න වැඩ පිළිවෙලක් තියෙනවා. ඒක නිසා තමයි පිංගුතුනි ශරීරයට දොස් නැගුවොත් කවුරු හරි කෙනෙක් ශරීරයේ පොඩ්ඩක් හැප්පුණොත් එහෙම නේද? ශරීරයේ දිහා කවුරු හරි බලන් හිටියොත් එහෙම කුණු හරපෙකුත් කියලා අහන්නේ මොකද ඔබ බලන්නේ නේද? එහෙම ක්‍රමවේදයක් මේවා තියෙනවනේ නේද? මොකද ඔබ හැපුණේ? ඒ ආදි වශයෙන් දේවල් ඇයි ඒ? ඔබ මගේ ඇඟේ හැපුණනේ. අන්න ඒ මතයට තමයි එන්නේ. හේතුව මොකද්ද? මේ ශරීරය කියන්නේ මම කියලා හදාගත්ත මතයක තමයි මේ පිරිස් ඉන්නේ. නමුත් ඉංගදී මේ කායානුපස්සනාව මනාකොට වැඩිච්ච කෙනෙක් ඉන්නවනම් ඒ වැඩිච්ච කෙනා මේ කයයි අර පාරේ තියෙන කොටයයි අතර කිසිම වෙනසක් දකින්නේ නැහැ. ඔබ දැකලා තියෙනවද පිංගුතුනි කනප්පු ඇවිදිනව? ඔය යම් මන්ත්‍ර ශාස්ත්‍ර ක්‍රම වේද මගින් කනප්පුවක් ඇවිද්දවන දැකලා තියෙනව නේද? ඔය YouTube එකේ එහෙම තියෙනවා කියලා ආවහරි මාත් එක්ක කිව්වා. එහෙම ඇවිද්දවන එක බලන්න. කනප්පුවක් කියන්නේ මොකද්ද? කනප්පුවක් කියන්නේ ස්ටූල් එකක් කකුල් තුනක් තියෙන. එහෙනම් ඒ කනප්පුව කොහොමද දැන් ඇවිදින්නේ? ඈ? එහෙනම් බාහිරින් බලයක් කවුරුත් යොදන්නෙත් නැහනේ. බාහිරින් බලයක් පේන්න කවුරුත් යොදන්නේ නැහැ. එහෙනම් පින්වතුනි කනප්පුවකටත් ආවේශ වෙන්න පුළුවන් වැඩ පිළිලක් වගේ එකක් තියෙනව නේද? ආවේශ වෙනව නෙමෙයි, ඒක මොකක් හරි ක්‍රමවේදකින් ඒ ක්‍රියාත්මක කරනවා ඇති. නමුත් එහෙම ආවේශ වෙනව වගේ වැඩ පිළිලක් තියෙනව නේද? එහෙනම් පින්වතුනි මේ කයටත් ඒ භූතයටම ආවේශ වෙලා ඒ භූතයට ඕන එක කරන්න පුළුවන් නේද? එහෙනම් කොටේකට ආවේශ වෙලා කොටේ ඇවිද්දවන්න බැරිද? එහෙනම් මේ කයයි කොටේයි අතර තියෙන වෙනස මොකක්ද? මේ කය පාවිච්චි කරලා ඔබ යනවා ඉස්සරහට. මලකඳක් තියෙනවා. ඒ මලකඳ පාවිච්චි කරලා පෙරේතෙක් යනවා ඉස්සරහට. සාත්‍රුන් වහන්සේ විනය නීතියක් පනවල තියෙනවා. මිය ගිහිල්ලා මට මතක හැටියන 7 දවසක් යනකම් මට මතක හැටියද? 7 දවසක් යනකම් ඒ සිරුරේ ඔතලා තියෙන ඒ රෙදි කඩ ගන්න එපා කියලා. මොකද උන්වහන්සේලා පාන්තිපුර චීවර දරුවන් බොහෝ කාලයක් යනකම් දැනුත් ඉතින් එහෙම ඉන්න උත්තමයෝ ඉන්නවා. ඔය ඕනේ සිරුරක් දරන්න කැපයිද? ඒක ප්‍රශ්නයක් නැහැ. ඒ පාන්තිපුර චීවර ධාරීන් හිටියනම් විශේෂයෙන්ම මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ පරපුර උන්වහන්සේලා හැමතිස්සෙම පාන්දුකුල චීවර තමයි දරන්නේ. එහෙනම් මේ පාන්දුකුල චීවරයක් ගන්න නම් මොකද වෙන්නේ? මලමිනියකින් ගන්න ඕනේ. දවසක් එක හාමුදුරුව කෙනෙක් මලමිනියකින් ඒක ගන්න ගිහිල්ලා ඒ රෙදි කඩ අරගෙන ඉස්සරහට යනකොට පිටිපස්සෙන් සද්දයක් ඇවිල්ලා බලනකොට මලමිනිය ඇවිදින කියලා ලෝක මගේ ඔක දීලා ඵලයක් කියලා. එහෙනම් දැන් මලකඳ ඇවිද්දේ කොහොමද? ඒකට අදාළ බාහිරින් මේ අර අර එහෙනම් ওই විදිහට පිංගුතුනේ ඒක අස්සන්ට රිංගවගෙන මේ කටයුත්ත කරන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙනවා. එහෙනම් කොටේකුත් එකයි මලකඳත් එකයි මේ කයත් එකයි. හැබැයි මේ සාමාන්‍ය මේ ජීවිතයක් පවත්වන්න බෑ ඒක ඇතුලේ. නමුත් අමනුස්ස වේසයකට වගේ දෙයකට ඒකේ වෙනස්කමක් කරන්න පුළුවන්. එහෙනම් ඒ හැම එකක්ම පිංගුතුනේ එකම ක්‍රම ප්‍රමාණයක තියෙන්නේ. එහෙනම් බිම තියෙන කොටෙත් එකයි ඔබේ ශරීරයත් එකයි. බිම තියෙන ඒකයි අර ධාතු මනසිකාරයෙන් පිංගුතුනේ හොඳට පැහැදිලිව අඳුන ගන්න තියෙන්නේ. ධාතු මනසිකාරයේදී අඳුන ගන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙනවා. මේ කයත් එකයි අර කොටෙත් එකයි. මේ ජලයත් එකයි. ආයි මේ වැඩි දුර නගින්න දෙයක් නැහැ පිංගුතුනේ ධාතු සිහි කරනවා කියන්නේ. සමහර පිරිස ඉන්නවා ඉතින් ධාතු සිහි කරනවා කියලා ධාතු සිහි කරනවා මේ මුළු තුන් ලෝකෙම තියෙන ධාතු ටික සිහි කරන්න පටන් ගන්න. ආ දිව්‍ය ලෝකේ තියෙන මෙහෙම ධාතු, බ්‍රහ්ම ලෝකේ තියෙන මෙහෙම ධාතු, අරහේ තියෙන මෙහෙම ධාතු, මෙහෙ තියෙන මෙහෙම. බුදුහාමුදුරුවෝ කිව්වේ ධාතු ගැන හොයන්න නෙමෙයි. ඒ ධාතුන්ගේ යම් චන්ද්‍රාගයක් තියෙනවා නම් අන්නේ සතර ධාතුන්ගේ තියෙන චන්ද්‍රාගය දුරු කරන්නයි උන්වහන්සේ දේශනා කළේ. නමුත් මිනිස්සු මොකද කරන්නේ? භාවනාවට ඉඳගෙන ඉවරලා පුළුවන් තරම් ධාතු ගැන හොයනවා. ආ මේ ධාතු මේකේ නම් මෙච්චර කොටසක් තියෙනවා. ඉතින් ඔකේ ඔය තියෙනවා පිංගදෙනි. අටුවාචාරීන් මහන්සිලා මේ ධාතුන් විග්‍රහ කරලා ඉතින් එක එක ආකාරයෙන් කියලා දෙනවා. සම්මුති පටවි ඈ සසම්බාර පටවි ආදී වශයෙන් කියලා දෙනවා. මේකේ මෙච්චරයි තියෙන පටවි, මේකේ අර මේ දිව්‍ය ලෝකේ තියෙන ශාරීරියේ පටවි මෙච්චරයි, මනුස්ස ලෝකේ පටවි මෙච්චරයි, බ්‍රහ්ම ලෝකේ පටවි ඊටත් වඩා අඩුයි ඈ කොච්චර ප්‍රතිශතයක්ද තියෙන්නේ ආදී වශයෙන්. මොකටද ඔය නිවන් දකින්න යන කෙනෙකුට පින්වතුනි ඕව අවශ්‍යතාවයක් නැහැ. අවශ්‍ය තියෙන්නේ මොකද්ද? මේ කයත් ওই ධාතුන්ගෙන් හටගෙන තියෙන්නේ. මොකද ධාතු වල ප්‍රශ්නේ තියෙන්නේ වින්නදනි මේ කයෙන් පස්සේ ආයේ ඒකේ සතර ධාතුන්ගෙන් ප්‍රශ්නයක් නැහැ නේද? ඇයි හිත හැදිලා තියෙන සතර ධාතුන්ගෙන්ද? නැහැනේ. එහෙනම් කය නිරුද්ධ කළා දැම්මනම් කයට තියෙන චන්ද්‍රාගය අතහැරියා නම් ඒ පුද්ගලයා අනාගාමි. හෝ ඒට බොහොම කිට්ටුවට ඇවිදින්න. එහෙනම් අන්න එතනට හිත පිහිටව ගත්ත කෙනාට ආයේ මොනවද ධාතුන්ගේ ප්‍රතිසත බලන්නද? එහෙනම් එතනින් ඉහන කරන් තියෙන මොකද්ද? මේ හිත නැගෙන ආකාරය බල බල මේ වස්සම් බයන් චිත්ත සංඛාරං පස්ස දිසාමිද සික්කති කියලා පහ කරලා දාන්නේ තියෙන්නේ ඒක. නේද? එතනින් එහාට වැඩෙනා මේ සුළු හරියක් තියෙනවා. ඒ ටික වැල්ලි වුණාම අරහත්ත්වේ පිහිටනවා. මේ අද වෙලා තියෙන්නේ පින්වතුනි මොකක් හරි එකකට හිත ඇලිලි විතරලා ඒක ගැන හොයනවා පිරිස් ගොඩක්. භාවනාවට ඉඳගෙන ඉවරලා පැය දෙක තුන භාවනා කරනවා. ඒක එතකොට මෙනෙහි කරන්නේ ධර්මයෙන් නෙමෙයි මොනවද? ඒ කියන්නේ බුදු කෙනෙක් විසින් කළ යුතු දේවල් තමයි වැඩිපුර කරන්න හදන්නේ. විවිධාකාරයේ දේවල් හොය හොය මම මෙහෙම කළා මෙහෙම වුණා කියලා කියන්න උත්සාහ කරනවා. එහෙම අවශ්‍යතාවයක් නැහැ. අවශ්‍යතාවය තියෙන්නේ මොකද්ද? ධාතු සිහි කරලා බලන්න. මල කඳේ ධාතු සිහි කරන්න, ඔබගේ ධාතු සිහි කරන්න, කොටේ ධාතු සිහි කරන්න. එහෙනම් කොටේ තියෙන්නේ එකම ධාතු, මල කඳේ තියෙන්නේ එකම ධාතු, ඔබගේ ඔය කියපු කඳේ තියෙන්නේ එකම ධාතු. ඔබගේ කයත් තියෙනවනේ, ඔබගේ වාහනේ. ඔබගේ වාහනේ තියෙන්නේ එකම ධාතු තමයි. එහෙනම් ඔය ධාතුන්ගේ කිසි වෙනසක් නැහැ. ඔබ ඔතනින් ගිය ගමන් මේකටත් වෙන්නේ අර මලකඳට ගිය දේ. අන්න එතන තියෙනවා එකක් මොකද්ද? නවසීවතිගේ කියලා සිහි කරන්න කිව්වා. ඔන්න වෙනදේ. ඒ වගේම පිංගුතුනි ආසාවෙන් ඉල්ලගත්ත නම් දෙයක් දැන් ආසාවෙන් වාහනයක් ගත්තනේ. වාහනේ අරගෙන ගිහින් දොර ඇරලා බලනකොට වාහනේ මොනවද තියෙන්නේ? ඈ අසූචි. අසූචි පුරවපු වාහනයක් තමයි ආසාවෙන් අරන් තියෙන්නේ. හැබැයි පිට ලස්සන ඔපේ හින්දා මොකද කළේ? ඈ වැඩි ගාණක් දීලා ගත්තා. මහන්සි වෙලා ගත්තා. මහන්සි වෙලා අරගෙන ගෙදර ගෙනහලා ලස්සන සුදු පාටයි ආයෙත් කිරි ටොයිය වාහනේ අර කියන්නේ මේ කොල්ලෝ. නේද? ඈ මාරි ලස්සන වාහනයක් ගෙනාව ගෙදර. ගෙදර ගෙනහල මොකද කළේ? හිමීට දොර ඇරියා. දොර ඇරලා බලනකොට මොනවද තියෙන්නේ? අසූචි කරත්තයක් තියෙන්නේ ඇතුලේ. තනිකර අසූචි පිරিলা. ඉතින් ඔය එකකින් එක අසූචි එළියට ඇදලා අසූචි කියලා කිව්ව එක අක්කා හිම එහෙම නෙමෙයි. මොනවද? චිත්තයට සුවදායි නැති දේවල් තමයි ඇතුලේ තියෙන්නේ. ඉතින් ඔය එක එක ඇද ඇද බලන්න කිව්වා. ඇද ඇද බැලුවා. මොනවද බැලුවේ? ඈ කේසා ලෝමා දන් නකා දන්තා තචෝ මන්සන් නහාරු අට්ටි අට්ටි මිංජා වක්කං හදයන් යකනං කිලෝමකං පියකං පප්පාසං අන්තං අන්තගුණං උදරියං කරීසං මත්තලුංගං පිත්තං සෙම්මං පුබ්බෝ ලෝහිතෝ සේදෝ මේදෝ අසු වසා කේලෝ සිංගානිකා ලසිකා මුත්තං කියලා 32ක් තියෙනවා. දහජරාව. ඒ දහජරාව තියෙනවා කියලා ඒව ඊය කැතයි කියන එක නෙමෙයි තියෙන්නේ. මේ දහජරාවෙන් මේක හැදිලා තියෙන්නේ. දහජරාවෙන් හැදුනත් දැන් ඉතින් ගත්ත වාහනේ දැන් ඉතින් අරගෙන යන්න ඕනේ මොකටද? ගමන යනකම් යනවා. ගමන යනකම් යනවා. ආයි මල්ගගහ සූඳ මේ මල්ගගහ මේක හැඩ කර කර යන්න දෙයක් තියෙනවද මේකේ? අවබෝධයට ගත්ත මේක යයි හඩ කරන් දෙයක් නැහැ මේක මහා දහජරාවක් කවුරු හරි කිව්වොත් එමු උඹ මහා කුණෙක් නියක මේ කුණ වෙනවනේ උඹ ඇතනේ නැ ඌ කියන්නේ එයි කුණෙක් නේ නම් මේ තියෙන්නේ කවුරු හරි කිව්වොත් එහෙම උඹ ගාව ගඳයි කියලා හරිනේ එයි ගඳ ගහන්න එපේ ඇයි හේතුව මේ හංකඩේට පුළුවන් ද ඔච්චර ගඳක් නවත්ත ගෙනින් එවලෙම මැරිච්ච මිනිහක් කැපුවොත් ඔබ හිතන සුවඳ ගහයි කියලා ඒ මැරිලා තප්පරයක් යනකොට මිනිහ කපනවා ඒ කැපුවොත් එහෙම සුවඳයි කියලා හිතනවද නෑ අමු ගඳයි ඒක තමයි ස්වභාවය මොකද ඔය හැම ඔය ටිකෙන් වහගෙන තමයි මේ මේක තියාගෙන යන්නේ ඒක පිංගුතුනි හරියටම හරියටම මොකක් වගේද කියලා කිව්වොත් එහෙම ඔබ දන්නවනේ ෂොපින් බෑග් කියන්නේ පොලිතින් බෑග් තියෙන පොලිතින් බෑග් එකකට මනුස්ස අසූචි ටිකක් පුරෝලා මල මුත්‍ර ටිකක් පුරෝලා හොඳට කට ගැට ගහලා එළියට මේව එන්නේ නැති වෙන්න හොඳට කට ගැට ගහලා එළියට ගඳ එන්නේ නැති වෙන්න කට ගැට ගහලා ඒක හරියට අල්ල අල්ල මිනෝ වගේ වැඩක් තමයි පිංගුතුනි මේ ශරීරේ මිනවා කියන්නේ ඇයි එළියෙන් තියෙන එක නම් කමක් නැහැ එළියෙන් තියෙන්නේ පොලිතින් කොලේ නමුත් ඇතුලේ මොනවද තියෙන්නේ තනිකර අසූචිය එහෙනම් මේ මගේ රත්තරන් පැටියා කියලා අරගෙන බදාගන්නේ මොකද්ද මේ අර අර අර අර තනිකර අර අසූචිය ඇතුලේ තියෙන්නේ උඩින් තියෙනවා ඔපේට ගහපු පොලිතින් බෑග් එකක් ඒ පොලිතින් බෑග් එක හරහා වේගෙන් එන්නේ නැහැ හැබැයි පොඩ පොඩ එනවා වේගෙන් එන්නේ නැහැ ඇතුලෙන් අර ගඳ එළියට අර අසූචිය පයින්නේ නැහැ එළියට ඒක නිසා මොකද කරන්නේ අර බෑග් එක දමාගෙන ඉන්නවා මේක මට මම අවුරුද්දට හම්බෙච්ච තෑග උපන්දිනේට හම්බෙච්ච තෑග මට අහවලාගේ මේ තෑග හම්බුනේ ඊයේ කී ඉඹීමි ඉන්නවා ඔය ඉඹීමි ඉන්නකොට පිංගුතුනි යම් කිසි පුද්ගලයෙක් ඇවිදින්න කියනවා මේ බලපන් දැන් උඹ මේකට ගොඩක් ආසයි නේද උඹට අහවලාගේ මේක හම්බුනා ආදි වශයෙන් කියනවා උඹට මේක ගොඩක් ආසයි නේද අපි මේක ලෙහෙලා බලමු ලෙහෙලා ලෙහුවා ලෙහෙලා බලනකොට මොනවද තියෙන්නේ ඈ ඔන්න ලෙහෙලා බලන යථාර්ථයේ තේරෙනවා හද දෙයියේ නෙමේ ඉඹීමි හිටියේ මේකද මෙච්චරක එහෙනම් මේ මොනවද මම මේ මෙච්චරක කළා දිනන්නේ යථාර්ථයේ වැටුණා වීසි කරලා දැම්ම. එහෙනම් ආයි මේ කයටත් ওই ටිකම තමයි. කය වීසි කරලා කියන්නේ සීදු විනාසා ගන්නනේ මේක මොඩකම. ඒක නෙමෙයි තියෙන්නේ. හිතින් කය අයින් කරලා දැම්ම. මේ මොකද්ද මේ? ඉතින් මේක තියනකන් දියේ. මොකද මේ වාහනේනේ දැන් ගත්ත වාහනේ යන්න ඕනෙම. ලෝක චර්යාවේ දෙන්න නම් මේ ලෝකෙට මේ ධර්මයේ දෙන්න නම් මම මේක අරගෙන දැන් අතන්ට යන්න ඕනේ. එහෙනම් ඉතින් මේක ගත්ත අතන්ට ගියා. ඉතින් ඒක තමයි වින්දුනේ මේ කයේ තියෙන ස්වභාවය. එහෙනම් දැන් මේ කයේ තියෙන මේ කාය සංකාරික ස්වභාවය ඔබ හොඳට අඳුනගන්න ඕනේ. ඒ කාය සංකාරික ස්වභාවයෙන් මේ කයේ සංකාර වඩ වඩ මේක ක්‍රියාත්මක කරගෙන යන ගමනක තමයි මේ ඉන්නේ. එහෙනම් දැන් ඔබට මනාකොට තේරෙන්න ඕනේ පිංගුදිනේ මේ කය කියන්නේ එකක් හිත කියන්නේ තව එකක්. ඔය දෙක හොඳට වෙන් කරගත්තා නම් කය ගැන වෙනම බලන්න පුළුවන්. හැබැයි ඔබ ඔය කයේ ඉන්නකල් ඒ කියන්නේ කය ඔබ කියලා හිතාගෙන ඉන්නකල් එහෙම කැමතිද ඔක ඇතුළ බලන්න? කැමතිද බලන්න? නෑ නෑ නෑ. ඉස්සෙල්ල ඔය වාහනයෙන් බහින්න ඕනේ. ප්‍රත්‍යක්ෂයට අවබෝධයට එන්න ඕනේ මොකද්ද? මේ මම මේ කය කියන්නේ මම නෙමෙයි. මම යන වාහනේ තමයි මේ කය. අන්න එතකොට තමයි හිත දෙන්නේ මොනවද බලන්නද? මොනවද බලන්නද? මේක ඇරලා බලන්න. බලනකොට තමයි යථාර්ථය තේරෙන්නේ. ඔබ කැමති නැද්ද පිවිදෙන ඔයිට වඩා හොඳ වාහනයක් යන්න? ඔය දැන් තියෙන වාහනේ ඔය පුටු උඩින්දගෙන ඉන්න වාහනෙට වඩා හොඳ වාහනයක් යන්න කැමති නැද්ද? ඒක නිසා නේද දිව්‍ය ලෝක යන්නේ. ඇයි මේකට වඩා හොඳ එකක් නේ ඒක? නේද? එහෙනම් ඒකටත් වඩා හොඳ එකක් යනනම් කොහෙද යන්නේ? බ්‍රහ්ම ලෝක යන්නේ. එතන ඒකටත් වඩා හොඳ වාහනයක ගිය හැකි. ඔන්නෝම වැඩ පිළිලක තමයි පිරිසින්නේ. නවත් ඉංගුදිනේ මොහක ගියා. අන්තිමට යන්නේ මොහකද? වාහනයක තමයි යන්නේ. එහෙනම් පිංගුදිනේ ඔන්න ඔතනින් තමයි දෙවිවරුන්ට නිවන් දකින්න පුළුවන් අඩ පිළිල තියෙන්නේ. මොකද්ද මේ කය එකක්? සිත පරම්පරාව තව එකක් කියන එක අවබෝධයට ගන්න තමයි මේ පළවෙනි කොටස් ටික ඔක්කොම දෙවිවරුන්ටත් පුළුවන් මේක කරගන්න. ආයි මේ මලමිනිය දිහා බලාගෙන ඉන්න අවස්ථාවක් නැහැ දෙවිවරුන්ට. ඊවන් උපසංහරිත අනේ මේ කයත් මගේ කය කියලා කියන්න පුළුවන් දෙවිවරුන්ට. එහෙම කියන්න බෑ. නමුත් ඔය කියපු පළවෙනි කොටස් ටිකෙන් හොඳටම පුළුවන් දෙවිවරුන්ට මේ වැඩේ කරගන්න. එන අවස්ථාවේ තියෙන පිඟුදුනේ කය එකක් කිය සිත එකක් කියන එක වෙන් කරගන්න. වෙන් කළ ඉවර වෙලා හොඳට බලන්න මේක ඇතුලේ තියෙන ඒවා. එහෙනම් මෙන්න මෙහෙම අසූචි කරත්තයක් දක්ගෙන තමයි උදේ ඉඳලා රෑ වෙනකන් අපි මේ යන්නේ. එහෙනම් මොකා මේකට මොන විදිය නිග්‍රහ කළත් ඉතින් කරන්න දෙයක් නැහැ. දබාගත් එකනේ දැන් ඉතින් අරයි යන්නයි තියෙන්නේ. මෙන්න මේ ක්‍රමවේදයේ තමයි තියෙන්නේ. එතකොට පින්වතුනි දැන් අපි මේ සංඛාරික ස්වභාවය ගැන කතා කරලා දැන් ඔබ එනම් හොඳටම අවබෝධ කරගත්ත එක දෙයක් මොකද්ද? සංඛාර කියන්නේ මොනවද කියලා. එතකොට ඒකෙනුත් කාය සංඛාර කියන්නේ මොනවද කියලා. මම ඒකත් එක්ක පින්වතුනි තව එකක් කතා කරන්නම්. වචී සංඛාර කියන්නේ මොනවද කියලා. මනෝ සංඛාර මම දැන්ම කතා කරන්නේ නැහැ ඔබත් එක්ක. ඇයි ඒ? කතා කරන්න ඕනේ පින්වතුනි තේරෙන දේවල්. සමහර ධර්ම දේශනාවලට ගියාට පස්සේ ගැඹුරු ධර්මයේ මම කතා කරන්නේ නැහැ. ඇයි කතා කරන්නේ නැත්තේ? පහ වසරේ ළමයින්ට උසස් පෙළ ගණිතය උගන්වලා වැඩක් නැහැ. ඒ උගන්වලා වැඩක් නැති වුණාට පස්සේ මොකද කරන්නේ? ওই පහ වසරේ ගණන් දෙක තුනක් හදලා නිකන් ඉන්නවා. ඒක නිසා තමයි මම කියන්නේ නිතර ධර්ම දේශනාවලට එන්න මහත් මහත් මීන්ට පාදුක පාසිකාවන්ට මේ ස්ථානවලට එන්න කියලා පුළුවන් තරම්. එතකොට මොකද වෙන්නේ? එතකොට නිරන්තරයෙන් අර ධර්මයේ කතා කරන්න පුළුවන්. වැඩි දෙනෙකුට තේරෙන්නේ නැහැ කතා කරන්නේ. අඳුම ධර්ම එක A level ළමෙක් හරි ඉන්නවා නම් A level ළමයට ගානක් උගන්වන්න පුළුවන්. පාවතර ගණන් ටිකක් දෙන අතරේ එකෙක්වත් නැත්නම් එහෙම මොකද වෙන්නේ? ඉතින් උගනල වැඩන්නේ. ඉතින් ඒක නිසා තමයි පිංගුදින ඔබ හැමදෙස්සම ඇවිදින්න මේ කටයුත්ත කරගන්න. එතකොට මේ මොකද මේ ඉස්සරහා ඉන්න අයව තමයි ගොඩක් දුරට අරමුණු වෙන්නේ. ධර්මයේ දේශනා කරන්නේ. නම චිත්ත කිරණ ධාරාවල් විහිදුවලා හරිනවා මේ ලෝකේ මේ තුන් මේ අනාගතයේ බිහි වෙන ඕන කෙනෙකුට මේ සද්ධර්මය අවබෝධ වේවා කිය. නමුත් ඉස්සරහා ඉන්න අය තමයි අරමුණු වෙන්නේ. එතකොට එයා යමක් එහෙම තීරුම් ගන්න අමාරු නම් එහෙම ඒක දැනෙනවා. එතකොට තමයි නැවත නැවතත් පැහැදිලි කරන්නේ විවිධාකාර උපමා මේ අරගෙන. දැන් එතකොට වචී සංඛාර කියලා කොටසක් තියෙනවා. විතක්ක විචාරා වචී සංඛාර. දැන් විතක්ක විචාරය කියන එකත් පැහැදිලි කරගන්න. සරලව පින්වතුනි විතක්ක විචාර කියලා කියනවා අරමුණක් ගැනීම සහ ඒ අරමුණ පිරිමැදීම කියන වැඩපිළිවෙල. ඒ කියන්නේ අරමුණට හිත නංවා ගැනීම කියන වැඩපිළිවෙල. විතක්ක විචාර කියලා. නමුත් පින්වතුනි මෙතනදී අපි සැලකිලිමත් වෙන්න ඕන කාරණාවක් තියෙනවා. ဒုတိယ ධානයේදී එහෙම නැත්නම් ප්‍රථම ධාන සමාපත්තියේදී විතක්ක විචාර නිරෝධ වෙනවා. විතක්ක විචාරයන් නිරුද්ධයි. ඒ කියන්නේ වචනයක් කතා කරන්න බෑ ආයි. හිත වැඩ. නමුත් වචනයක් කතා කරන්න බෑ. එහෙනම් දැන් අපි බලන්න ඕනේ විතක්ක විචාර කිව්වේ මොනවටද කියලා. දැන් අරමුණක් අරගෙන අරමුණ ඔස්සේ හිත පිරිමැදීම කියන එකදී ඔළුවට අරගෙන තියාගන්න ප්‍රශ්නයක් නැහැ භාවනාවකදී ඒක කරන්න. නමුත් දැන් මේ මෙතන අපි මේ ගැඹුරින් කතා කරනවා ඒක විතක්ක විචාර කියන ස්වභාවය. දැන් ඔබට වචනයක් කතා කරන්න ඕන නම් ඔබ ඒ වචනේ ඉස්සෙල්ලා ගොඩනගන්නේ නැද්ද? ඉස්සෙල්ලාම ඔබ කරන්නේ පින්වතුනි මේ හිතේ ඔය වචනේ ගොඩනගනවා. ඔබ දන්නේ සද්ද ටිකක් නේද? අම්මා කියලා කියන්න පුළුවන්ද ඔබට? ඔබ නගන්නේ පින්වතුනි සද්ද ටිකක්. ඔබ අම්මා කියනවා නෙමෙයි. ඔබ නගන්නේ මොනවද? සද්ද ටිකක්. සද්ද ටිකක් නගන්නේ කොහොමද? ආ. ආ කියලා කියනවා. ආ කියලා කියනකොට ඔබට පේනවා පින්වතුනි කට ඇරෙනවා. දැන් මේ කට ඇරෙන එක මොකද්ද? වචී සංඛාරද? නෑ. කට ඇරෙන එක මොකද්ද? කාය සංඛාර. කට ඇරෙන එක කාය සංඛාරයි. දැන් කට ඇරියේ ඇයි? මොන ශබ්ද දෙන්නද ඇරියේ? ආ කියන ශබ්ද දෙන්න නේද ඇරියේ කට? එහෙනම් දැන් ආ කියන ශබ්දේ දෙන්න කට අරින්න ඕනි කියලා කොහොමද? එහෙනම් ඉස්සෙල්ල ඇතුලේ ආ කියන එක හදාගත්තා නේද? එහෙනම් පින්වතුනි ඇතුලේ කලින් ශබ්දය හදනවා. ඒ කියන්නේ ශබ්දයට අදාළ රූපය හදනවා ඇතුලේ. හදලා ඒක ඊට පස්සේ දෙනවා කොහටද? කයට. කයෙන් තමයි ඊට පස්සේ මක් කරන්නේද? ඒක ඇරලා ඒ විදිහට හදන්නේ. දැන් තාලුජ, දන්තජ ආදී වශයෙන් තියෙන්නේ සිංහලේ. නේද? ඇයි දත්වල වැදිලා එනවා කියයි. කල්ලේ වැදිලා එනවා කියලා කියයි. ආදි වශයෙන් එහෙම කියනව නේද? එහෙනම් මේ දිව ගිහිල්ලා තල්ලේ වද්දන්නේ කවුද? කාය සංඛාර. දිව ගිහිල්ලා තල්ලේ වද්දන්නේ කාය සංඛාර. එතකොට ඒක තල්ලේ වද්දන්න නම් ඒ තල්ලේ වද්දන්න මොකක් හරි ශබ්දයක් ගොඩනගන්නනේ තල්ලේ වද්දන්නේ ඕක ගිහිල්ලා. එහෙම නේද? මොකකරි මොකකරයේ තල්ලේ උඩ තල්ලේ ගිහිල්ලා මේක ඩොග්ගාල වද්දන්න ඕනේ. එහෙනම් ඒ වද්දන්නේ ඇයි මං වද්දන්නේ මේක? මේ කියන શબ્දය දෙන්න. මොකකරි ඒ කියපු શબ્දය දෙන්න. එහෙනම් අන්නේ શબ્දය ගොඩනගන්නේ කොහේද? මං කියන හඬ හැම නෙමෙයි. හඬ නෙමෙයි ඒ શબ્ද රූපේ ගොඩනගන්නේ කොහේද? අන්න ඒක තමයි පිංගතුනි විතක්ක ਵਿਚාර කියලා කියන්නේ. ඔය ඔබ කතා කරන හැම දෙයක්ම ඔබ ඉස්සෙල්ලා මක් කරන්න ඕනේ? හිතේ ගොඩනගන්න ඕනේ. ශබ්ද මාත්‍රයක් විතරයි ඔබට කියන්න පුළුවන් වරකට. ඔබට ආ කියන හැම කියන්න බෑ. ඔබ ආ කියලා කියනකොට වචී සංකාර ලක්ෂ ගානක් ගිහිල්ලා ඒකට අදාළව කාය සංකාර ලක්ෂ ගානක් කළා තමයි ආ කියන ශබ්ද පිට වෙන්නේ. ඇයි මේ කට අරින්න එපේ? ඉතින් මේ කට අරින්න නම් මොකද්ද කරන්න ඕනේ? අර අරව හරහා එන්න ඕනේද? ගිය සතිය අපි කතා කළා ඒ වෙන විදිය නේ ඔක්කොම මේ හන්දි වලට එන හැටි ඒව නේද? ඈ ඒ හන්දි වලට ඇවිදින්න පම්ප් කරන්න ඕනේ නේ? බැකෝ එකේ වගේ නේද? ඒක පම්ප් කළාට පස්සේ තමයි මේක ආ කියලා අරින්නේ. එන ආ කියලා මේක අරින්න නම් මේක ආ ආ ආ ආ කියලා අරින්න ඕනේ නේද? ක්‍රමානුකූලව ටික ටික ටික ටික ටික අරා කියලා කියන එක පාට. එහෙනම් පිංගුදින දැන් මේ කියන්න ඕනේ වචනේ ඇතුලේ හැදෙන්න ඕනේ. කියන්න ඕනේ වචනේ ඇතුලේ හැදුනේ නැත්තම් ඒක කාය සංකාරයක් කරා එළියට දෙන්න විදිහක් නැහැ. අන්නේ කියන්න ඕනේ වචන ඇතුලේ හැදීමේ ක්‍රමවේදයට කියනවා මොකක් කියලාද? වචී සංකාර කියලා. එහෙනම් දැන් මම මෙතන ඉඳගත්ත මොහොතේ ඉඳලා මේ වෙනකොට වචී සංකාර කොයිතරම් නම් වඩන්නේ නැද්ද? වචී සංකාර වඩලා වඩලා වඩලා වඩලා වඩලා වඩලා වඩලා තමයි මේ කටයුත්ත ඔබට දැන් මේ කරන්නේ. ඒ වචී සංකාරයන් හරහා කාය සංකාර වඩනවා. ඔබ කියන්නේ මේ කතා කළාමයි කටත් රිදෙනවා කියලා. කතා කළා කට රිදුනේ කාය සංකාර වඩලාද? නැහැ. මොකද්ද වඩලා තියෙන්නේ? සරි මේ වචී සංකාර වඩලාද? නැහැ. කාය සංකාර වඩලා. කට රිදෙන්නේ කාය සංකාර වඩම නිසා. ඇයි මේ හකු දෙක මෙහෙම වෙලා මේ වගේ උඩ තල්ලේ වැදිලා දත්වල වැදිලා දීවල් තුවාල වෙලා නේද? දැන් එකපාරට ඔබට කේන්තියක් යනවා. ඈ කේන්තියක් ගිහිල්ලා ඔබගේ මොන හරි මේ වත්තරම් මාලයක් කඩාගෙන දුවනවා එකේ. දැන් ඌට බයිනවා. දැන් ඌට බයින්න ඇතුලේ හදන්න ඕනේ නේද? ඒ හදන්න නම් මොකද්ද කරන්න තියෙන්නේ? වචී සංකාර ගොඩනගන්න ඕනේ අපුන්‍යාවි තත්වෙන්. එහෙනම් අපුන්‍යාවි වචී සංකාර ගොඩනගලා අපුන්‍යාවි කාය සංකාර හරහා මොකද කරන්නේ? අර ඌට කෑක් ගහනවා. ඊළඟට කියනවා මගේ උගුරත් බැරැන්ඩි වුණා. කෑ ගහලා. ඊළඟට මේ ලෝකයේ සාරයි කියලා අල්ලගත්ත බොහෝම තරුණ මේ මදේ මත් වෙච්ච තරුණ පිරිසක් මොකද කරන්නේ? ට්‍රිප් එකක් යනවා. මොකද කරන්නේ? එක්කෙනෙක් කාය සංකා කාය අபிසංකාර වඩනවා බස් එකේ මොහොකටද? බස් එකේ ඔය මොකක් හරි මේ දොරකට නේද? ඩකර ඩකන් ඩකර ඩකන් ඩකර ඩකන් කියකි එයා ඒක ගහනවා. තව කෙනෙක් සින්දුවක් කියනවා. එතකොට දැන් සින්දුවක් කියන්න නම් මොකද්ද වෙන්න ඕනේ? ඈ සින්දුවක් කියන්න නම් පිංගුදුනි ඒක ඇතුලේ ගොඩ නැගිලා එන්න ඕනේ. එහෙනම් ඒ ඇතුලේ ගොඩ නැගෙන්නේ එයා මොකද කරන්නේ? එයා කාය අபிසංකාර වඩනවා. කාය අபிසංකාර වඩවඩ ඇතුලේ හදලා දෙන දේ එයා තල්ලේ වද්දවද්ද දිවට වැඩ තියෙනවා. ඒ දිව හසුරවන්නේ කවුද? දැන් දොස්තර මහත්තයා කියනවා දිව දාන්න එළියට. එතකොට දැන් ඔබ ඉන්නකොට දිව කට අරගෙන දිව එනවද එළියට? නෑ. කාය සංකාරයක් වඩන්න ඕනේ. එතකොට කාය සංකාරයක් වඩනකොට මොකද වෙන්නේ? ඔන්න කාය සංකාරයක් වඩලා ඉස්සෙල්ලා ඔබ කට අරිනවා. කට ඇරලා ඉවරලා දිව දානවා එළියට. නේද? එහෙනම් මේ දිවේ ක්‍රියාකාරීත්වයේ තියෙන්නේ කාය සංකාරම. එහෙනම් දැන් මොකද වෙන්නේ? කාය සංකාර වඩලා දැන් ඔන්න අම්මා කියලා කියනවා. ආ අම්මා කියලා කටවල් ඔක්කොම හදලා ඔක්කොම කරලා කියනවා. හැබැයි අම්මා කියන වචනේ හැදිලා ආවේ කොහෙන්ද? ඇතුලේ. එහෙනම් පින්වතුනි කාය සංකාර කියනව වැඩෙන්නම ඕනේ. මේ මේ වචී සංකාර කියනව වැඩෙන්නම ඕනේ වචනයක් කතා කරලා. ඒ වගේම කාය සංකාරත් වැඩෙන්න ඕනේ. චතුත්ථ ධානයේ ඉන්න කෙනෙකුට කාය සංකාර වැඩෙන්න හේතුවක් තියෙනවද එහෙනම්ද? මේ වචී සංකාර වැඩෙන්න හේතුවක් තියෙනවද දැන්? නැහැ. ඒක නිසා තමයි පිංගුතුනි ප්‍රථමධ්‍යාන සමාපත්තියට යනකොට ඔය කියන කාය සංකාර නිරුද්ධ වෙන්නේ, මේ වචී සංකාර නිරුද්ධ වෙන්නේ නෑ. වචී සංකාර කියන්නේ ඇතුලේ ගොඩ නගනවා, ඇතුලේ ගොඩ නගනවා කතා එළියට ගන්නෙ නැති වෙන්න පුළුවන්. හැබැයි ඇතුලේ ගොඩ නගනවා, ඒක ඇතුලේ ගොඩ නගනවා. නමුත් එළියට එන්නේ නැහැ. දැන් ඔබ භාවනා කරනකොට මොකද කරන්නේ? කාය සංකාර වඩන්නේ. හැබැයි ඔබ වඩනවා මොනවද? වචී සංකාර. අන්න එතකොට ඔබ තේරුම් ගනිමේ කියන දේ. වචී සංකාර වඩනකොට තමයි මමද සියලු ලෝක සියලු සත්වයෝ. දැන් මමද සියලු ලෝක සියලු සත්වයෝ ඔක්කොම ගැලපුවේ කවුද? මොකද ඔය ඔක්කොම ශබ්ද රූප විතරනේ. මමද කියලා කියනකොට මයන්න ගාවට මයන්න දාලා දයන්න දාන්න ඕන කියලා මාත්‍රා ගන්න ඔක්කොම සෙට් කරන්නේ කවුද? ඔය කියන වචී සංකාර. ඒ වචී සංකාර වඩවඩ එක එකක් වචී සංකාර වඩන්න ඕනේ. ඒ වඩලා තමයි පිංගුතුනේ ඒවා පූර්ණේ කරන්නේ ගන්න. දැන් ඔබ කියනවා ආසා කියන්න. ඒතර සා කියලා ඔබ කියනකොට ඒ මාත්‍රා ගන්න ඔක්කොම අරගෙන ගන්න ඇතුලේ සෙට් කරලා දෙන්නේ කවුද? වචී සංකාර. ඒකට අනුව කට ඇරුණාට පස්සේ තමයි මක් වෙන්නේද? ඔය කියන ක්‍රියාදාම යන්නේ. එහෙනම් මේ විතක්ක ਵਿਚාර කියන ඒවා පිංගුතුනි ප්‍රථම ධානය සමාපත්තිය නිරෝධ වෙනවා කිවි ඔන්න ඕක නිසා. මෙතනදි නිරෝධ වුණාට පස්සේ මොකද වෙන්නේ? දැන් කට ඇරලා වචනයක් කියන්න බෑ. දැන් තෘතීක ධානයේත් කට අරින්න පුළුවන් ඔන්න. කට අරින්න පුළුවන්. නමුත් මොකද වෙන්නේ? වචන කියන්නේ කටහඬක් පිට වෙන්නේ නැහැ. මොකද හේතුව? කියන්නේ ඇතුලේ දැන් කෑ ගහන එකත් මොකද්ද? කෑ ගහන එකත් වචී සංකාරයක්. ඉතින් කෑ ගහනකොට මොකක් හරි ශබ්දයක් එන්නේ නැහැ එළියට. ඒ එළියට එන ශබ්ද දැන් ඔබට කෑ ගහන එකම විදිහක් තියෙනවද? මුළු ලෝකේ ඉන්න සියලුම සත්වයන්ට කෑ ගහන එකම එක විදිහක් තියෙනවද? නැහැ නේද? විදි ගොඩක් තියෙනවනේ කෑ ගහන්න. එහෙනම් මේ විදිය තේරුණේ කොහෙන්ද? දැන් මම මේ වෙලාවේ මේ ශබ්දයෙන් කෑ ගහන්න ඕනේ කියලා ඒ ශබ්දේ ගොඩනගලා දෙන්නේ කවුද? ඒකයි කිව්වේ මේ වචනම විතරක් නෙමෙයි. මේ කට ඇතුලේ තියෙන ඒ ඔය කියන කයේ කොටස් ටික හසුරවන්න කාය සංඛාර ක්‍රියාත්මක වෙන්න කලින් ඒකට අදාළ ඒවා ඇතුලෙන් දෙන්න ඕනේ. ඒ කියන්නේ පිටුදුනේ මේක printer එක නම් නැත්නම් අපි දුම් calculator තියෙන්නේ. calculator එකට x සමානයි මේක, y සමානයි මේක, z සමානයි මේක කියලා ගැහුවාම ගහලා button එක ඔබනකොට මොකද වෙන්නේ? ඒකට අදාළ උත්තරය එනවා. අන්න එහෙම වැඩපිළිවෙලක් ඇතුලේ ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ඔබ එකින් එක හිතලා තමයි කියන්නේ. මමද සියලු ලෝක සියලු සත්වයෝ දැන් මේ මගේ කටින්නම් එළියට එනවා ඒක. ඔබට ඕක පුළුවන් හිතිනුත් කරන්න. එතකොට සද්දයක් පිට වෙන්නේ නැහැ. නමුත් ඔබ එකින් එක පද බඳිනව නේද ඇතුලේ? එකින් එක මේ එකින් එක මාත්‍රයක් ගන්න එකතු කර කර මේ දේවල් කරනවා නේද? නැහැ. චිත්ත සංකාර කියනවා ඊට වඩා හරි ප්‍රබලයි. චිත්ත සංකාර කියන එකෙන් තමයි මොනව ගොඩ නගන්නේ? මේ හිත ගොඩ නගාගෙන යන්නේ. එයා ඒකයි මම කිව්වේ එයා ගැන කතා කරන්න තාම කල් තියෙනවා. එයා ගැන දැම්ම කතා කරලා වැඩක් නැහැ. චිත්ත සංකාර වලින් තමයි හිත ගොඩ නගන වැඩ පිළිවෙල කරගෙන යන්නේ. අපි කියන්නේ හිතින් කියන්න කියලා. දෙවියන්ට ආරාධනා කරන ගාතාව හිතින් කියන්න කියලා, හිතින් දෙවියන්ට ආරාධනා කරන්න කියලා ඒ ගාතාව කියලා. ඒ කිව්වේ මනෝ සංකාර ගොඩ නගන්න කියලා නෙමෙයි. ඒ කිව්වේ මොකද්ද? ඒ කිව්වේ මොකද්ද? විතක්ක ਵਿਚාර ගොඩ නගන්න. විතක්ක ਵਿਚාර ගොඩ නගලා කාය සංකාර ක්‍රියාත්මක කරන්නේ නැතුව හිතින් ඒ කටයුත්ත කරන්න. දැන් ဒုတိယ ධානයේ සම්වැදීච්ච උත්මයෙකුට කියනවා හිතින් දෙවියන් ආරාධනා කරන්න. ඒ කියන්නේ අර මේ කටින් මේ ශබ්ද නගන්න නැතුව දෙවියන්ට ආරාධනා කරන ගාතාව කියන්නේ. එතන උන්වහන්සේට ඒක ගොඩ නගා ගන්න බැහැ එතන. මොකද උන්වහන්සේ තීව්‍ර සමාධියක ඉන්නේ. තීව්‍ර සමාධියක ඉන්නකොට කාය මොනවද වචී සංකාර නිරුද්ධයි. වචී සංකාර නිරුද්ධයි කියලා කියන්නේ පද බඳින්න බෑ. පද කියන්නේ හඬ හසුරවන්න බෑ. හඬක් එළියට දෙන්න ඒකට අදාළ දේවල් හසුරවන්න බෑ. ඒව මාත්‍රයක් ගන්න. දැන් මේ කියන එක හරි සියුම් දෙයක්. ඒකයි මම කිව්වේ සා කියලා කියනකොට. දැන් අපි මේ සංගීතය දන්න මහත්තුරු ඉන්නවනේ. ඔය මාත්‍රා කියලා කොටසක් තියෙනවනේ. එතකොට මේ මාත්‍රා අපි හිතමු මාත්‍රා තුනකට මේක අදින්න කිව්වොත් සා කියලා හරි කොහොම හරි ඇද්දයි කියලා ඔක. එතකොට ඒ අතරතුර ඔය සා කියලා අදින අතරතුර වචී සංඛාර බිහි කරන්න ඕනේ. ඒක ලක්ෂ ප්‍රකෝටියක්. මීකර කර අන්සුවෙන් අන්තු අන්සුවෙන් අන්තු හදල දෙන්න ඒක කියලා ඉවර වෙනකම්. ඒක කියලා ඉවරනහම ඊට පස්සේ රී කියලා කියන්න ඕන නම් ඊට පස්සේ මොකද කරන්න ඕනේ? ඒකට අදාළව ඒක ගොඩනගලා දෙනකොට මොකද කරන්නේ? ඒ මෙතනින් කාය සංකාරයකින් ඒක ඒකට අදාළව දිව හසුරුවල ඉවර වෙලා ඒ શબ્දේ එළියට පිට කරනවා. එතකොට හිතනවා කියලා කියන්නේ මොකද්ද අපි කරන්නේ? වරද්දුරට. හිතින් කියනවා නේද? දැන් අපි අපි ගමු අපුන්‍යාවි අපුන්‍යාවි කාය මේ වචී සංකාරයක් ගමු. පෙනේ දරු. ඈ? ඕක අපිට මෙහෙම කරපු එකෙක්. දැන් මේ හිතින් කියනවා. කියන්නේ නැද්ද එහෙම? දැන් පෙනේද අරු. දැන් ඔය සුද්ධන්ට එන්නේ නැහැ නේ. සුද්ධන්ට එනවා පෙනේද අරු. එහෙම ඒව එනවා සුද්ධන්ට නේ. මොකද උන් ඒව දන්නේ නැහැ නේ. හැබැයි උන්ට ඉංග්‍රීසි වලින් ඒව හැදිලා එනවා. එහෙනම් අර කියන්න තියෙන ඒ කියන්නේ ඒ ඒ වචන ඔක්කොම මාත්‍ර හැදෙනවා ඇතුලේ. හැදෙනවා නෙමෙයි හදනවා. ඇත්තටම කිව්ව හැදෙනවා ඉතින්. හැදෙනවා කියලා කියන්නේ ඉතින් මොකද මේ සත්ත්ව පුද්ගලයක විද්‍යාමාන වෙන්නේ නැහැ නේද? හැබැයි ඒක පස්සේ කාය ඔය වචී සංකාර නෙමෙයි මනෝ සංකාර කියන ඒවා විස්තර විග්‍රහ කරගෙන යනකොට ඔන්න තේරෙන්න පටන් ගනී මේකේ මොකෙක්වත් නැහැ කියලා. ඒකත් ගොඩනගාගෙන විනාශ වෙන වැඩපිළිවෙලක තමයි මේ තියෙන්නේ කියලා. ඉතින් මේ සියුම් ධර්මය. ඒකයි මම කැමති මේ ධර්මයේ පින්වතුනි වෙන කොහෙවත් කතා නොකර ඉන්න. විශේෂයෙන් මේ අලුත් අලුත් තැන්වල මේ දවස්වල බණ කියන්න මම මේ මහත්තුරුන්ට මේ කියලා තියෙන්නේ මේ දවස්වල තව මාසයක් විතර එකමාරක් විතර යනකම් අලුත් පිරිස් එන තැන්වල බණ කියන්න අවශ්‍ය නැහැ කියලා. ඒකට හේතුව තමයි මේ පිරිස් අමාරු වෙන්නේ. ආයි කවදක්වත් බණහන්නේ නැහැ. ඇයි ඒ? කියන ඒවා කිසි දෙයක් තේරෙන්නේ නැති නිසා. ඒක එයාගේ ප්‍රශ්නයක් නෙමෙයි. මොකද දැන් ගොඩක් කතා කරගත්ත දෙයක් නිසා. ඒක නිසා මේ නිතර නිතර බණ දින තැන්වල ධර්මයේ කතා කරන්න ඕනේ මේ වෙලාවේ ඒකයි. එයාගේ කෙනේ අනුකම්පාවෙන්. මොකද මෙහෙම කතා කරගෙන ගිහිල්ලා එක පාට බහින්න බෑනේ. ආයි මොන්ඩිසෝරියට බහලා මොන්ඩිසෝරි කතා කරන්න බෑනේ. මොකද මේ සතියක් කියන්නේ ලොකු කාලයක්. මොකද සතියක් තුනදී අවබෝධ කරගන්න ප්‍රමාණ ලොකු ගොඩ ප්‍රමාණයක් තියෙනවා. පිළිගන්න ඒවා සති 10ක් විතර කියන්නේ ඒවා තියෙනවා. ඉතින් පුළුවන් තරම් ওই මහතුරුන්ට කතා කර කර කියනවා සමහර ඒවා. මේ ඔළුවේ තියාගෙන ඉන්න මේ ඔළුවේ තියාගෙන ඉන්න කියලා. ඒ අදාළ සංගොලෙදී අදලා ගන්න කියලා එළියට. දැන් එහෙනම් දැන් ඔන්න බලන්න. දැන් එතකොට කිව්වොත් එහෙම අර පෙනේ දරුව මට ඕක මෙහෙම කරපු එකෙක් නේද? ඕකට හෙන හත වදින්නේ නැහැනේ කී කී හිතනවා කෙනෙක්. ඇතුලෙන් හිතනවා. හිතනවා කියන්නේ අරූට හෙන හත වැදියන්. දැන් මොනවද ඔය එතකොට? කොහොමද ඔය මාත්‍ර හැදෙන්නේ? කොහොමද ඔය මාත්‍ර හදන්නේ කවුද? කය චලනේ උන්නේ නැහනේ ඔකට. කය චලනේ උනේ නැහනේ නේද? මනෝ සංකාර කියන්නේ හිත හදන ඒවා. ඇයි බින්දුනේ මේ හිතුත් එකට එකක් හදන්න ඕනේ නැද්ද? නේද? හිත එකට එකක් එකට එකක් එකට එකක් හදලා දෙන්නේ බෑ මේ තථා විද්‍යාමාන කරන්න. ඒක තමයි එයා කරන්නේ. එහෙ ගැඹුරු පැත්තක්. ඒ ගැන හිතන්න එපා. එතන යමක් හිතින් කරනවා හිතින් කියනවා කියලා කිව්වහම හිතින් කියන්න ඔය හිතින් කියනවා කියන එක හොඳටම විද්‍යාමාන වෙන තැනක් තමයි ဒုတိක අධ්‍යයනයේ. ဒုတိක අධ්‍යයනයේදී මොකද වෙන්නේ? අවිතක්කං අවිචාරං සමාධිජම් ප්‍රීතිසුඛං. ဒုတိය අධ්‍යයනං උපසම්පජ්ජ විහෙරති. අන්න විතක්ක විචාර නිරෝධ වෙච්ච සමාධියේ සහ ප්‍රීතිසුඛයේ තියෙන ဒုတိක අධ්‍යයනයට ඇවිල්ලා වාසය කරනවා කියලා. එහෙනම් දැන් මොකද තියෙන? විතක්ක විචාර නැහැ. එහෙනම් දැන් හිතින් කිසි දෙයක් කියන්න හැම පුළුවන්ද? බැ හිත සමාහිතයි. අරමුණට හිත සමාහිත වෙලයි තියෙන්නේ. හැබැයි ඒ අය එහෙම ඉන්න වෙලාවේ අත එහෙම කැසුවොත් පොඩ්ඩක්. ඇයි වේදනා සංඥා නිරුද්ධ වෙලාද? නෑ වේදනා සංඥා තියෙනවා. ဒုတိකත් යන්නේ සංඥා වේද නිරෝධයේදී වේදනා සංඥා නිරෝධ වෙන්නේ. එහෙනම් අත එහෙම කැහුවොත් එහෙම මොකද්ද වෙන්නේ? ඒ අත කහන බව Tamanට දැනෙනවා. එතකොට මේ අත ගෙනිහිලා මේ අත කහන්න බැරිද? පුළුවන්. ගල් ගැහිලා නෑ මොකුත්. එහෙම වෙලා නැහැ. මේ අත රයන්න බැරිද? පුළුවන්. මේ අත රයන්න බැරි කොයි වෙලාවේ? චතුත්ථ ධ්‍යාන සමාපත්තියේ තමයි රයන්න බැරි. චතුත්ථ ධ්‍යාන සමාපත්තියේ ශරීරයක් තියෙන බව කියන්නේ ශරීරය කියන එක පැහැදිලිව දැනෙන්නේ නැහැ. තනිකර ආලෝක කදම්බයක් විතරයි. නමුත් ශරීරයක් තියෙන බව දැනෙනවා. ශරීරයක් තියෙනවා. එච්චරයි. මොන හැඩේද? මොන වගේ එකක්ද? ඒව මොකුත් නැහැ. එහෙම හැඟීමක් නැහැ. නමුත් ශරීරයක් තියෙනවා බව දැනගන්නව අඳුනගන්නව. හරි ප්‍රබල තැන් ඕවා, හරි සියුම් තැන්. ඉතින් මේවට පත් වෙන අය තමයි පින්වතුනි ක්‍රමක්‍රමයෙන් ඒව දැනගන්නේ. ඒකයි මම කියන්නේ ඒවට එලවන්න අවශ්‍යතාවයක් නැහැ. ක්‍රමානුකූලව යන්න. නේ ඔබ ගහෙන් බහපු අයනේ. ගස් මුදුනේ නැගගෙන ඉඳලා ගස් වලින් බහැලා මේ ගමන යන්න ආපු පිරිස්. ඒක නිසා ඔබට යන මාර්ගය ඔන්න තියෙනවා. ගස් උඩ නැගගෙන අපි දන්නා උඹලට වඩා උඹලා මොනවද දන්නේ? අපි මෙහෙමයිනේ, අපි මෙහෙමයිනේ කී කී හිටපීම තාමත් ඉතින් එහෙමම තමයි. දැන් එහෙනම් ඔය හිතින් කියනවා කියලා ඔබ මෙච්චර කල් යමක් කළා නම් පිඟුතුනි ඒ කලේ මොනවද? මනෝ සංකාර නෙමෙයි, ඒ කලේ මොනවද? වචී සංකාර. ඔන්න හොඳට ඔළුවට ගන්න. ඒකයි ඒව ဒုတိක ධානයේදී නතර වෙන්නේ. නව ဒုတိක ධානයේදී හිත වඩන එක නතර වෙනවද? ඈ? හිත ගොඩ නැගෙන එක නතර වෙනවද? නෑ. ඒකයි කිව්වේ. වචී සංකාර නතර කරන්න මේ මේ මේ චිත්ත සංකාර නතර කරන්න බෑ. ဒုတိක ධානයේ චිත්ත සංකාර නතර වෙනවද? ඒත් නෑ. හිත ගොඩ නැගෙන එක නතර වෙන එක චිත්ත සංකාර නතර වෙනවා කියන්නේ. වේදනා සංඥා චිත්ත සංකාර. වේදනා සංඥා චිත්ත සංකාර යම් වේද දැන ගැනීමක් හඳුනා ගැනීමක් නතර වෙනවා. එහෙනම් චිත්ත සංකාර නතර කළා නම් ඔන්න එතන හොඳට හොඳට ඔය ඔන්න එතනදී බලන්න තේරුම් මොකද්ද කියලා. ඒක ගොඩාක් සියුම් තනක්. එතකොට එහෙනම් දැන් තුතීක ධානයේදී එහෙම නතර වෙනවද ඒක? නැහැ. චතුත්ථ ධානයේදී නතර වෙනවද ඒක? ඒත් නැහැ. චතුත්ථ ධාන සමාපත්තියේදී නතර වෙන්නේ කාය සංකාර විතරයි. හරි. දැන් එතනින් එහාට යන්න. දැන් මේ මම මේ කියන්නේ චිත්ත සංකාර නතර වෙනවද කියලා බලන්න. හරි? දැන් යනවා අරූප සමාධියට. අරූප සමාධියේදී පළවෙනි මේ සියුම් කොටසක් තියෙන මුලින්. ඊට වඩා ප්‍රබලව නැගෙන අවස්ථාවල් තමයි නේව සංඥා නා සංඥා යතන කියන ඒවා අරූපේ. එතකොට එහෙනම් පළවෙනිම නැගෙනව මොකද? ආකාසානංචායතන. මේවා මම ඉස්සරහට විග්‍රහ කරන්නම් ඕනේ කාලේ එනකොට. ආකාසානංචායතනෙ හිත නැගෙනකොට මොකද වෙන්නේ? දැන් ඒ කෙනාට මේ අතපය හොල්ලන්නේ මේ මොකුත් කරන්න බෑ. ඒ ඊටම ඒ මහා ගැඹුරු සමාධියක දැන් ඉන්නේ. හරි? ඒත් එයාට වේදනා සංඥා දැනෙනවා. වේදනා සංඥා දැනෙනවා නම් මොකක් හැදෙනවද? චිත්ත සංකාර තියෙනවා. ආකාශයෙන් අයින් වෙලා විඥාණයට හිත තියලා විඥානං ඡායතනෙ හදනවා. ඔය ආකාශය කියලා මේ අහත එහෙම නෙමෙයි. ඔයද ගොඩාක් ඉදින් භාවනා කරමින් කම්මට්ඨාචාර්යවරු ආදි වශයෙන් පෙනී සිටින පිරිස් කියන ඉතින් ආකාශයට හිත තියෙනවා, අනන්ත වූ අහසට හිත තියෙනවා. එහෙම කියලා. එහෙම එකක් නෙමෙයි. අපි ඊපස්සේ කතා කරගෙන යන්න. ආද්‍ය බලාගෙන කරන භාවනාවක් නෙමෙයි ආකාසානංචායතනේ කියන්නේ. විඥාණයට හිත තියෙනවා. ඒ හිත තිබ්බත් මොකද වෙන්නේ? වේදනා සංඥා තාම තියෙනවා. එහෙනම් ඒ වේදනා සංඥා තියෙනවා කියලා කියන්නේ වේදනා සංඥා නම් මොන සංකාරයිද? චිත්ත සංකාරයි. එහෙනම් තාම හිත ගොඩ නැගෙනව නේද? යන්න එහෙනම් බලන්න. එහෙනම් මේ චිත්ත සංකාර කිව්වේ මොකද්ද? හිත ගොඩ නගලා දෙන එක. වචී සංකාර කිව්වේ වචන ගොඩ නගලා දෙන එක. කාය සංකාර කිව්වේ මොකද්ද? කය අරන් යන්න වැඩ පිළිවෙල ගොඩ නගලා දෙන එක. එහෙනම් කාය සංකාර කිව්වේ මේ කයට නෙමෙයි. මේ කය අරන් යන්න ඇතුලේ හදලා දෙන එකක් තියෙනවා. ඒක තමයි ගිය සතියේ කිව්වේ. අර බැකෝ එකේ තෙල් එනවා වගේ එකක් එනවා කියලා. ඊ සතිය දේශනාව අහන්නද? මේ සතිය දේශනාව අහන අය. ඒක ඇහුවේ නැත්තම් මතක ඇතුව අහන්න. එහෙනම් ඒ කාය සංකාර කිව්වේ පිඟුදින අන්න එහෙම එහෙම එහෙම ඒක හදන්න හදලා දෙන්න කරන වැඩ පිළිවෙල. එහෙනම් දැන් අරූපෙට හිත තියාගෙන ගිහිල්ලා දැන් විඤ්ඤාණං ඡායතනෙටත් හිත තිබ්බා. ඒ තාමත් වේදනා සංඥා දැනෙනවා. ඊළඟට ආකින්චඤ්ඤායතනෙටත් හිත තිබ්බා. ඒත් දැනෙනවා. ඊළඟට වේදනා සංඥා දැනෙන්නේ නැහැ. ඊළඟට නේව සංඥා නා සංඥායතනෙටත් හිත තිබ්බා. ඒත් දැනෙනවා. එහෙනම් ඒත් දැනෙනවා කියලා කියන්නේ මොකද්ද? ඒත් සියුම් ලෙස මොනව හැදෙනවද? මේ සිත් හැදෙනවා. ඔන්න ඔතනින් ගිහිල්ලා සඤ්ඤා වේදහිත නිරෝධයට හිත තියෙනවා. සඤ්ඤා වේදහිත කියලා කිව්වෙ මොකද්ද? සඤ්ඤා වේදනා නැති. ඒ කිව්වෙ මොකද්ද? අන්න පින්වතුනි හිත හැදෙන එක නතර වුණා. ඒකයි සඤ්ඤා වේදහිත නිරෝධයට සමවැදිච්ච උත්තමයෙක්ට මොනවා කළත් තේරෙන්නේ නැහැ ඒ උත්තමයට. හිතන්නත් බෑ. දැන් මං අවදි වෙන්න ඕනේ කියලා එහෙකුත් නැහැ. එහෙනම් සංඥා වේදිත නිරෝධයට සම්මවදින්නට කලින් ඒ උත්තමයා අදිෂ්ඨානයක් කරනවා මෙන්න මේ දවස් හතෙන් මේ වෙලාවේදී අවදි වෙන්න කියලා. ඇයි එහෙම කරන්නේ? නැත්නම් ඉතින් කොහොමද දැන් හිත නතර වෙනවා? ඒ කිව්වේ මොකද්ද? චිත්ත සංකාර නිරෝධයි. චිත්ත සංකාර නිරෝධ වෙච්ච තැන. එහෙනම් මෙතනින් එහාට වේදනා සංඥා හැදෙන්නේ නැහැ. දැනීම් හඳුනා ගැනීම නැහැ. මොනම දෙයකවත් දැනීම් හඳුනා ගැනීම නැහැ. නේව සංඥා නා සංඥායතනෙදි දැනීම් හඳුනා ගැනීම තියෙනවා. ඉන්නවද නැද්ද, ඉන්නවද නැද්ද වගේ එක. නමුත් මෙතනදී පිංගුතුනි එහෙම එකක්වත් නැහැ. සංඥා වේදිත නිරෝධය. මෙතන සම්වදින්න පුළුවන් අරහතුන් වහන්සේලාට හෝ අවිඥාලාවි අනාගාමි උතුමන්ට විතරයි. හත් දවසක් නිරෝධ සමාපත්තියට ඉන්නේ. ඊට පස්සේ අර අදිස්ථාන කාලේ නිම වෙනකොට මොකද වෙන්නේ? අන්න ආපෝසරයක් එතන ඉඳලා. දැන් මේවා අභිධර්මෙන් මේ ධම්ම සාගරයේනේ කලම්බන්නේ. ඉතින් මේක මහා සාගරයක්. ඉතින් මේ අභිධර්මයේ විග්‍රහ කරලා තියෙනවා ඒ සිත් හට ගන්න හැටි ඊට පස්සේ. නිකම් බ්ලැන්ක් එකක් යන්නේ. ඒ හත් දවසම බ්ලැන්ක් එකක්. බ්ලැන්ක් එකක් ගිහිල්ලා වෙලා ඔන්න ආයි ගැස් මේ ගැස්සෙනවා කියලා එකක් නැහැ. මං කිව්වේ අර ඒ විදිහට ඔන්න එකපාරට ආයි සිත් පටන් ගන්නවා අතන ඉඳලා. පටන් අරගෙන ඉඳලා යනවා. ඔන්න දැන් ආයි පටන් ගත්තා මොනව කරන්නද? වචී සංකාර වඩන්න. එහෙනම් මෙච්චර කාලයක් හත් දවසක් තිස්සේ වචී සංකාර නිරුද්ධ චිත්ත සංකාර නිරුද්ධ කළායි තිබුණේ. එහෙනම් චිත්ත සංකාර කිව්වේ මොකද්ද? කතා කරන එකක් නෙමෙයි. හිතින් එහෙම කියන එක චිත්ත සංකාර නෙමෙයි. චිත්ත සංකාර කියන්නේ මේ හිත ගොඩ නගන වැඩ පිළිවෙල. ඔව් දැන් චේතනා කියලා කියනකොට පින්වතුනි ඒක අපි වෙනම දවසක විග්‍රහ කරගමු මොනවද ඔය චේතනා කියන්නේ කියලා. චේතනා කියලා කියනකොට දැන් ඕවට එනවා. කාය සංචේතනා කාය සංකාර. ඒකයි මේ ශාස්ත්‍රුන් වහන්සේ නමක් ලෝකෙට පහළ වීම කියන එක මහා ආශ්චර්යයක්. උන්වහන්සේලා මේ දේශනා කරපු සමාධි සෝයත් මහා ආශ්චර්යයක්. ඒව තුළින් මේ ධර්මයේ මෙනෙහි කරනකොට පිංගුතුනේ ඒ දේවල් තේරිලා ඒ දේවල් මේ රූප වශයෙන් නෙමෙයි පිංගුතුනේ ධම්ම වශයෙන් සනිකර දර්ශනය වෙනවා. රූප වශයෙන් නෙමෙයි වැරදියට ගන්න යන්න එපා. එතකොට තමයි විසුන් දෙයිය බලන්න උත්සාහ කරන්නේ පිරිස්. නිල් පාට මොකක් හරි නියන් කණාමැදිරියක් වගේ එකක් ගියාට පස්සේ ඕකට හිත තියලා ඉවරලා ඒක පුම්බනවා ඇතුලේ තියාගෙන. පුම්බලා ඔළුවේ මැවිලෙන්නේ ඉතින් ගන්නට මොකද මවල දෙනවනේ විඤ්ඤානේ. ආ ඔය ආවේ විසුදෙවි තමන් උඹට වැන්දා වෙයි. උඹ දැන් ලොක්කා දැන් උඹ රහත් වෙලා. එහෙම හිතා ගන්න උපාදකම්මල පස්සේ. නමුත් එහෙම එකක් නෙමෙයි. මෙතනදී පිංගුදිනි තනිකර මේ ධර්මයේ අවබෝධ වීමක් තියෙන්නේ. එතන මේ ධර්මයේ අවබෝධ වෙනකොට දැන් ඔතන තියෙනවා පිංගුදිනි දැන් ඔය කාය සංචේතන කාය සංකාර වචී සංචේතනා වචී සංකාර මනෝ සංචේතනා චිත්ත සංකාර ඔය දින තව සංකාර කොටසක් ඔය දැන් ඒ ඔය සංචේතනා කියන එක පිංගුදෙනි මම මෙතනදී කතා කරන්න යන්නේ නැහැ. ඇයි ඒ කතා කරන්න ගියොත් එහම අර මුලින් තියපු ඔක්කොම ආයි වැහෙනවා. ඒක අපි දාගම ඊළඟ සතියේදී ඒ සංචේතනා කොටස ගැන කතා කරමු. ඒ සංචේතනාවේ තියෙනවා පිංගුදෙනි අභි වෙන සංචේතන අභි බිහි කිරීමක් කරන සංචේතනාවක් තියෙනවා. තේතනාහම් වික්කවේ කම්මං වදාමි කියලා කියප එක හොඳට තේරෙයි ඊළඟ සතියේදී. මේ චේතනාවමයි කර්මය කියලා සාස්ත්‍රුන් වහන්සේ යමක් දේශනා කළා නම් ඒක තේරෙයි ඊළඟ සතියේදී. දැනට අල්ලගෙන ඉන්න. මේවා හොඳට මෙනෙහි කරන්න. සංචේතනා දැනගන්න ඕනේ නැහැ නිවන් දකින්න හැබැයි. ඒක නිසා හිතන් දෙන්නේ මම අලුත් එහෙම හිතන්න දෙන්නේ. ඇයි සංචේතනාව දැනගත්තා කියලා නිවන් දකින්න ඕනේ? එහෙම එකක් තියෙනවද? එහෙම එකක් නැහැ. එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ පිඟුතින් අනිච්ච දුක්ඛ අනාත්ත වඩන්න. මේ ඔක්කොම ඔබට දෙන්නේ යථා අවබෝධයට එන්න. හැබැයි ලෝකේ ආසාරයි කියලා දකින්න මෙච්චර දුර දුවන්න ඕනේ නැහැ. නමුත් ඉතින් මේ දේවල් ඔබට කියන්නේ නැවත මේවා කතා කරන්නේ පිඟුතින් ඔබට යමක් තේරුම් ගන්න. මොකද මේ කාලේ ඉන්න පිරිස් හරි විමර්ශනශීලී. ඒ විමර්ශනශීලී පිරිස් වලට හැමතිස්සෙම ඕනේ යමක් හරියට විග්‍රහ කරලා දැනගන්න. දැනගැනීමේ ආසාවක් ටිකක් තියෙනවා. ඒ වගේම නිකන් දෙයක් පිළිගන්න කැමතිත් නැහැ. ඒක නිසා මොකද කරන්නේ? පුළුවන් තරම් ඒක විමසනවා. හැබැයි විමසලා ඉතින් කමක් නැහැ ගරගෙන ඉවරලා ඉතින් අවබෝධයට එන්න. මුලාවට වැටෙන්න එපා. හරි අවබෝධයට එන්න. මෙන්න මේකයි தත්ත්වය කියන තැනට එන්න. දැන් එහෙනම් පින්වතුනි ඔබ ඒ කාරණාවත් දැනගත්. ඒ තමයි මනෝ සංකාර කියන්නේ වෙන එකක්. චිත්ත සංකාර කියන්නේ එකක්. ඒක දාන්න පැත්තකට. මොකද ඒක ගැන කතා කරන්න තරම් තාම ඔබ එතනට එන්න තව කල් තියෙනවා. කල් තියෙනවා කියලා කියන්න හේතුව තමයි මේ ටික ඉස්සෙල්ලා හොඳට ධාරණය කරගන්න. මේ ටික හොඳට ධාරණය කරගෙන ඉවරලා මොකද මේක ධාරණය කරන්න එක දේශනාවකින් බෑ. මේක තව කතා කරනකොට මේවා හොඳට සුසර වෙනවා. මේවා හොඳට සුසර වෙනවා කියලා කියන්නේ පිටින් කෑල්ලක් නෑර හැම එකම තේරෙනවා. ඒව හොඳට ඔබ තේරුම් ගත්තට පස්සේ හරි ලේසියි එතන ඉඳලා අතනට යන්න. දැන් ඔබ දැන් සති 3ක් විතර තිස්සේ මේ කය ගැන දැන් නිතර නිතර මේ ස්වභාවය ගන්නවා. දැන් ඊළඟ සතියේදී විතර මේ ඔය කියව සංකාරික මේ මොනවාද? ඔය සංචේතනා ස්වභාවයත් කතා කරලා අපි ආයි කායනු මේ මේ කායානුපස්සනාවේ ආනාපාන පබ්බේ තියෙන පළවෙනි කොටස් තුන ගැන ආයෙනියන් කතා කරලා බලමු. එතකොට බින්වතනි ඔබට මෙච්චර කල් නොතේරිච්ච මහ විශාල ප්‍රමාණයක් තේරෙයි. පස්සම් භයං කාය සංකාරං අස්සසිස්සාමීති සික්කති කියලා කියනකොට බින්වතනි මේ මේ කාය සංකාර පිළිබඳ ඔබ හොඳ දැනුමක් තියෙනවනේ, ඒක තේරුම් ගන්න. අන්න ඒකයි කිව්වේ ආනාපානය මෝහ චරිතයට සප්‍රාය නොවේ. එන ආනාපානය අවශ්‍ය වෙන්නේ කාටද? ආනාපානය තුළින් නිවන් දකින්න පුළුවන් කාටද? හොඳ ප්‍රඥාවන්තින්ටයි නිවන් දකින්න පුළුවන්. ඒකට හේතුව තමයි පිංගුතනි මේ කාය සංකාර වැඩන වැඩ පිළිවෙල ගැන හොඳට අවබෝධයට එන්න ඕනේ. එහෙනම් පස්සම් භයං කාය සංකාරං කිව්වේ මොකද්ද? මේ භවයට හේතුකාරක වන්නා. භවයට අය කරවන. භවයට අය කරවන්නේ පිංගුතනි මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඔය පහත් එක්ක බැඳිලා ඉවර වෙලා. ඒවයි ආස්වාදයේ හොයන්නේ. ඒවයි ආස්වාදයේ හොයන සුළු භවයට අය කරවන යම් කාය සංකාරයක් තියෙනවා නම් අන්නේ කාය සංකාරයේ මක් කරන්න ඕනේද? පහ කළා දාන්න ඕනේ. ඒ කිව්වේ මොකද්ද? කාය අභිසංකාර නිරුද්ධ කරන්න වැඩ පිළිවෙලක තමයි එතන තියෙන්නේ. එහෙනම් කාය අභිසංකාර නිරුද්ධ කරන්න නම් කාය අභිසංකාර වැඩන ක්‍රම වේද දැන් හොඳට අවබෝධයක ඉන්න ඕනේ. දැන් එහෙනම් පින්වදෙනි මේ ඔක්කොම කතා කරගෙන ගියේ එක කරුණක් විග්‍රහ කරගන්න. ඔක්කොම කතා කරගෙන ගියේ එක කරුණක් විග්‍රහ කරගන්න. ඒ එක කරුණ තමයි අනිච්චාවත සංකාර. දැන් එහෙනම් මට කියන්න පින්වදෙනි උපත්තියේ ඉඳලා මරණකල් සංකාර වෘතයක් නෙමෙයිද මේ කරන්නේ? සංකාර වර්ණ වැඩ පිළිවෙලක් නෙමෙයිද මෙච්චර කල් මේ කරන්නේ? ඉතින් යම් කිසි උත්තරේ නිරෝධයට සම්වැදුණා නම් එහෙනම් අන්න එතනදී තමයි සංකාර වර්ණ එක නතර කරන්නේ. එහෙම නැත්තම් මොනෝම හරි ජාතිය සංකාරයක් වඩනවනේ. මොනෝම හරි ජාතිය සංකාරයක් වඩ වඩා මේකේ අරගෙන යනවා. එහෙනම් මෙන්න මේක තමයි පින්වතුනි ඔය සංකාර වැඩිම තමයි ජීවත් වෙනවා කියලා කරන්නේ මම පුද්ගලයේ. එහෙනම් අන්න ශාස්ත්‍රුන් වහන්සේ කියනවා අනිච්චාවත සංඛාරා උප්පාද වය ධම්මිනෝ. එහෙනම් මොකද්ද මේ සංඛාර ෘතය? අනිච්ච වෙන්න හේතුවත් එතන සඳහන් වෙනවා. ඇයි අනිච්ච? උප්පාද වය ධර්මතාවයෙන් යුක්තයි. එහෙනම් පින්වතුනි ඔය වඩන හැම සංඛාරයක් ඔය විශේෂයෙන් අභිසංඛාර ගැන කතා කරන්නේ. එහෙනම් ඔය වඩන හැම අභිසංඛාරයක් කරුණු පහක් නිසයි වැඩෙන්නේ. මොනවද කරුණු පහ? අවිද්‍යා, තෘෂ්ණා නේද? කර්ම ඊළඟට ආහාරය. මොකද්ද ආහාරය? සංඛාර වැඩෙන්න තියෙන ආහාරය මොකද්ද? ස්පර්ශය. එහෙනම් ස්පර්ශයෙන් ඊට පස්සේ නිබ්බත්තිය ගොඩ නැගෙන වැඩ පිළිවෙලක් තියෙනවා. එහෙනම් ඔය පහ නිසා මේක ගොඩ නැගිලා එනවා. ඔය පහේ නිරුද්ධ වීමෙන් මේක නිරුද්ධ වෙලා යනවා. එහෙනම් ඔබ කොහොම හිතුවත් මොනව කළත් තියෙනුනේ ඔය පහ හැදෙනකොට මේක හැදෙනවා කිව්වේ උප්පාද වෙනවා. ඒ පහේ නිරුද්ධෙන් මේක මක් වෙනවද? නිරුද්ධ වෙලා යනවා. එහෙනම් මෙන්න මෙහෙම ස්වභාවයක් තමයි මේ සංඛාරවල තියෙන්නේ. ඔබ කොච්චර කැමති වුණත් නැතත් පින්වතුනි ඒ කටයුතු ඒ විදිහට තමයි සිද්ධ වෙන්නේ. එහෙනම් මේක ඔබ වශයෙන් පවත්වන්න පුළුවන් එකක් නෙමෙයි. හේතුව මොකද්ද? මේවා හේතුන්ගෙන් හැදිච්ච දේවල්. හේතු හැදෙනකොට උප්පාද වෙනවා. හේතු නැතිනකොට වැය වෙනවා. එහෙනම් හේතු හැදීලින් උප්පාද වෙනවා නම් හේතු නැතිනකොට වැය වෙනවා නම් මේ එකම එක සංඛාරයක්වත් ඔබ වශයෙන් තියන්න බෑ. එහෙනම් අපිට කැමති විදිහට සංඛාර වැඩි වේවා කියලා එහෙම හිතන්න බෑ. කේන්තිය ගිය වෙලාවක එහෙම ඔබ හොඳටම දන්නවා මේ හිරේ යන්න නම් කැමති නැහැ කවුරු නේද? හොඳ කේන්තිය ගිලට ගත්ත පීයක් දමලා යන්න කාට හරි. එහෙනම් දමලා ඉන්න කාය සංකාර වඩන්න ඕනේ නැද්ද? ඒ වල හොඳ කුණු හරපයක් කියන කාය සංකාර වඩන්න ඕනේ නැද්ද? ඈ ඒ පිළිබඳ හිත මෙහෙවන්න සිත සංකාර වඩන්න ඕනේ නැද්ද? එහෙනම් ඔය ඔක්කොම කටයුතු සිද්ධ කරන්න. එහෙනම් මේ කාය සංකාර වෘතයක් නේද වඩා ගන්න. එහෙනම් පින්වතුනි ඔන්න ඔය වැඩ කටයුත්ත කරන්න. ඔය විදිහට මේක වඩා ඉන්න එක තමයි මේ මුළු ජීවිත කාලෙම කළේ. එහෙමනම් අන්න එහෙම තමන් කැමැති වශයෙන් පවත්න්න පුළුවන් જાතියව නෙමෙයි මේවා. ඒකයි මේවත් සංකත ගොඩේට ආйти. සංඛාරත් සංකත තමයි. සංකත කිව්වේ මොනවද? හේතුන්ගෙන් හැදිලා තියෙන්නේ. එහෙනම් යමක් හේතුන්ගෙන් හැදුණා නම් පින්වතුනි හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙනවා. එහෙනම් හේතු සකස් වීමෙන් උදා වෙනවා. හේතු නැති වෙනකොට නිරුද්ධ වෙනවා. ඕන්න ඔකයි දකින්න තියෙන. එහෙනම් හේතු සකස් වීමෙන් උදා වුණා. හේතු නැති වීමෙන් නිරුදා වුණා. නිරුද්ධ වුණා කියන්නේ ඒකයි. හේතු සකස් වීමෙන් ඇති වුණා. ඇති වුණාකට උදා වුණා. ඊට පස්සේ වැය වුණා. එහෙනම් ওই විදිහට වැය වෙන්නේ නම් මොකද වෙන්නේ? මේවා අනිච්චයි. එහෙනම් මේ සංඛාරවත අනිච්චයි. මේ සංඛාර වෘතේ සංඛාර කිරීමේ වැඩපිළිවෙල අනිච්චයි. එහෙනම් ඒ තුලින් ගොඩ නැගුණා නම් යම් දෙයක් ඒ සංඛාර කිරීම තුලින් විද්‍යාමාන වෙලා තියෙනව නේද? නිමල් කියන කෙනා ඉපදිච්ච දවසින්දලා නිමල් කියන කෙනා මැරෙන දක්වාම යමක් විද්‍යාමාන වුණා නේද? ඔය විද්‍යාමාන වුණේ සංඛාර භූතයක් හැරෙන්න වෙන දෙයක් නෙමෙයි නේද? කයක් විද්‍යාමාන වුණා තමයි. නමුත් ඒ කය කියන එකට අමතරව ඒ කය කරන වැඩපිළිවෙල වල කතා බහ ගන්න මේ හැමදේම ගත්තොත් නැත්තම් ඉතින් කය කියන්නේ කොටයක් විතරයි නේද? කය කියන්නේ නිකන් දර කෑල්ලක් විතරයි නැත්තම් නේද? පුද්ගලයෙක් වශයෙන් විද්‍යාමාන වුණේ කොහොමද මේක? මනෝ සංඛාර රොත්තක්. වාචී සංඛාර රොත්තක්. ඊළඟට කාය සංඛාර රොත්තක්. ඇවිදගෙන ගියේ කතා බහ කළේ හිතුවේ කළේ ඔය ඔක්කොම කළේ මොනවද? ඔය ගීපු සංඛාර රොත්ත තමයි යෝග කළේ. එහෙනම් ඔන්න ඔයක වින්විතනි උපජ්ජිත්වා නිරුජ්ජಂತಿ. එහෙනම් ඔය ආකාරයෙන් යම් කිසි උපතක් උප්පත්තියක් ලැබුවා නම් යම් දෙයක්. යම් දෙයක් ලෝකෙට පහළ වුණා නම් ආන් ඒ පහළ වෙච්ච දේවල් මක් වෙන්න ඕනේ? නිරුද්ධ වෙන්න ඕනේ. හේතුන්ගෙන් නම් ඒ උප්පත්තිය සකස් වුනේ හේතු නැතිනකොට මොකද වෙන්නේ? මේක නිරුද්ධ වෙලා යනවා. උපජ්ජිත්වා නිරුජ්ජಂತಿ. තේසං වූප සමෝ. ඕන් ඔය කියන දේ අතහැරලා දැම්මනම් ඒකේ මොකද්ද? අභිසංකාර වැඩිීමේ ක්‍රියාවලිය අතහැරලා දැම්මනම් මොකද වෙන්නේ? තේසං වූප සමෝ. යම් වූප සමයක් වුණා නම් ඒකෙන් අයින් වුණා නම් ඒ ක්‍රියාවලිය මොකද වෙන්නේ? ඒක තමයි සුවේ සුඛය. එනම් ශාස්ත්‍රෝන් වහන්සේ පරිනිර්වාණයට පත් වෙන වෙලාවේදී නේද පින්වතුනි උන්වහන්සේ පරම සුවේට පත් වෙන්නේ? උන්වහන්සේ අභිසංකාර වඩන ක්‍රියාවලිය විතරක් නෙමෙයි සංකාර වඩන ක්‍රියාවලියත් අතහැරලා දැම්මා. අභිසංකාර වඩන ක්‍රියාවලිය අතහැරලා දැම්මහම දුක්ඛ දෝමනස්ස දෙකෙන් දෝමනස්සේ ඉවරයි. සංකාර ක්‍රියාවලියත් අතහැරලා දැම්මහම දුක්ඛයත් ඉවරයි. එහෙනම් මහා සැපය කියන එක ලබනවා. දැන් ඕකේ අනිත් පැත්තට ගියොත් එහෙම සත්‍යයක් විද්‍යාමාන කරගන්න පුළුවන්. කොහොමද? මහා දුක ලබා ගැනීම උදෙසා සංකාර කරන මහා ක්‍රියාවලියක දෙදිලා ඒ සංකාර විතරක් නෙමෙයි අභිසංකාරත් කර කර මේ වැඩපිළිවෙල කරන ලෝකයක් තියෙනවා. එහෙනම් ඒකේ දැන් මොකද වෙන්නේ? මේ සංකාර ස්වභාවය අනිච්චයි කියලා අවබෝධයට ගත්තා. ඒ අවබෝධය තුලින් අවිසංකාර නැවැත්තුවා. අවිසංකාර නවත්තනකොට මොකද වෙන්නේ? අන්න ඒ උත්තරමේ අරහත්ත්වයටපත් වෙනවා. ඒ අරහත්ත්වයටපත් වෙලා කාය සංකාරත් නැති වෙච්ච වෙලාව, ඒ කියන්නේ සියලුම සංකාරත් නැති වෙච්ච වෙලාවට මහා සුවයට කියන එකටපත් වෙනවා. ඒකයි තේසං රූප සමු. මේකෙන් මෙන්න මේ දේ නිරුද්ධ වුණා නම්, මේ දේෙන් අයින් වුණා නම්, රූප සමයක් වුණා නම් මොකද වෙන්නේ? එතන තමයි ඔය කියන මහා සුවේ තියෙන්නේ. එහෙනම් ශාස්ත්‍රුන් වහන්සේ පින්වතුනි ඒ මහා සුවේට තමයිපත් වෙන්නේ. ඊට පසු කාලීනව රහතන් වහන්සේලා ලෝකේ පහළ වුණා නම් ඒ උත්තර රහතන් වහන්සේලා. එදා විතරක් නෙමෙයි පින්වතුනි අදත් රහතන් වහන්සේලා ලෝකේ පහළ වෙලා උන්වහන්සේලා පිරිනිවන් පානවා. ඒක තමයි ස්වභාවය. උන්වහන්සේලා යම් ධර්ම දායාදයක් ලෝකෙට දෙනවා. උන්වහන්සේලා අවබෝධ කරගත්ත ධර්මයේ ලෝකේ ප්‍රචාරය කරනවා. ඒ ලෝකේ ප්‍රචාරය කළා උන්වහන්සේලා පිරිනිවන් පානවා. ඔබ බලා ගන්න පින්වතුනි ඔබතුලින් කවද්ද ඒ උත්තර රහතන් වහන්සේ බිහි වෙන්නේ කියලා. ඒ උත්තර රහතන් වහන්සේව බිහි කරන්න උපරිම උත්සාහ කරා. මේ සංඛාර භූතේ මහා අනිච්චයි. ඔබටම තේරෙනවද? එහෙනම් උප්පත්ති ඉඳලා දැන් අවුරුදු 40 50ක් යනකම් ඉඳින් වැඩුවනේ. යමක් ඉතුරු වෙලා තියෙනවා නම් මොකද්ද? ගොඩනැගිල්ලක් වෙන්නේ නැති. ඒක ඊළඟ භූමිකම්පාවේදී බිම. වෙන මොන හරි ඉතුරු වෙලා තියෙනවා නම් එහෙම එකක් ඉතුරු වෙන්න විදිහක් නැහැ නේ. ඒක තමයි පිංගුදෙනි ස්වභාවය. එහෙනම් මේ සංඛාර වඩන ස්වභාවය අනිච්ච වෙන්නේ ඔන්න ඕකයි. එහෙනම් දැන් අද ඉඳලා අනිච්චාවත සංඛාරා කියලා කියනකොට මලගයක් එහෙම සී කරගෙන හරියන්නේ නැහැ. අනිච්චාවත සංඛාරා කියන්නේ මලගයවලුනේද? අනිච්චාවත සංඛාරා කියලා මෙනෙහි කරන්න පිංගුදෙනි මොකටද? නොමැරි ඉන්න. ඒක අර පුරුද්දක් විදියට නැත්තම් ඒ කරගෙන ආපු විදියට කරගෙන එනවා මිසක් ඒවැය තේරුමක් දැනගෙන කතා කරනවත් නෙමෙයි. ඉතින් ඔක හොඳ කමටහන. ඉතින් ඕවා පින්වතුනි ඔය මලකෙවල වලට සීමා කරන්න එපා. මරණ දැන්වීමට සීමා කරන්න එපා. අනිච්චාත සංඛාරා කියන්නේ. මේ කරුමේක මහත ගහන්නේ අනිච්චාත සංඛාරා කියලා විතරයි. ඉතුරු ටිකත් ගහන්න එපා. මොකද්ද? උප්පාද වය ධම්මින අලුම ධර්ම මේ දෙකවත් ගහන්න ඕනේ. නේද? මේ උප්පාද වය කියන එකේ ධර්මතාවයෙන් යුක්තයි කියලා දැනගන්න එපා මේක. අනිච්ච උනේ ඒකනේ. උපාදවයින් ඉඳන්නේ අපිට ඕන විදිහට තියාගෙන ඉන්න බැරියයි. හිත හිතන විදිහට තියන්න පුළුවන් ඒවා නෙමෙයි මේවා හේතුන්ගෙන් හටගන්නේ හේතුන්ගෙන් හටගන්නවා හේතු නැතුණා නිරුද්ධ වෙනවා ඒකයි මේකේ තුල දැන් ඔගේ ගැඹුරට ගියාට පස්සේ හොඳටම තේරුම් ගන්න පුළුවන් සත්වෙක් පුද්ගලෙක් විද්‍යාමාන වෙන්නේ නැහැ මෙතන කියලා හේතු ටිකක් එකතු වෙලා සංඛාරයක් හටගන්නවා හේතු නැතිනකොට ඒ සංඛාර නිරුද්ධ වෙනවා වතුර වැටෙනකොට ටර්බයින් එක කැරකෙනවා ඒ ටර්බයින් එක කැරකිලා ඒ තලයේ පල්ලි හැදෙනකොට ඊළඟ එකට වතුර වැටිච්ච නිසා අනිත් එක කැරකෙනවා ඉතින් පිටින් ඉඳලා බලන් ඉන්නකොට අපිට තේරෙනවා මොකක් කියන මේ ජල බඹරයක් කැරකෙනවා කියලා නමුත් ජල බඹරයක් කැරකෙන එකක් නෙමෙයි මෙතන වෙන්නේ මෙතන වෙන්නේ මොකක්ද? තලයක් උඩට වතුර ටිකක් වැරලා ඒ තලයේ පල්ලෙහාට යනවා. ඒ තලයේ පල්ලෙහාට යාම නිසා අනිත් තලේ එතනට එනවා. ඒ තලේ ඊට පස්සේ පල්ලෙහාට යනවා. අනිත් තලේ එනවා. ඔන්න ඔය විදිහට තමයි මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. ඕකේ ප්‍රතිපලයක් විදිහට පැත්තකින් විද්‍යුතය ජනනය වෙනවා. ඔන්න ඕක තමයි පිංගුදෙන මේ කයේ සිද්ධ වෙන වැඩ පිළිවෙලත්. ඉතින් ඔය විදිහට සිත් ගොඩ නැගි නැගි සිත් ගොඩ නැගි නැගි සිත් ගොඩ නැගි නැගි. ඔය කර්තව්‍ය සිද්ධ වෙනවා. මේ සිත් ගොඩ නැගෙන නම් සිත් ගොඩ නගන අයත් ඉන්නවා. නිකන් සිත් ගොඩ නැගෙන්නේ නැහැ. සිත් ගොඩ නගන අය ඉන්නවා. ඒගොල්ලෝ ඒ කර්මානුකූල වේ සිත ගොඩ නගලා දෙන්න ඕනේ. නැත්තම් එහෙම ගණන් හදලා හමාරයි නේ. ඇයි? X වලට හිත ගොඩ නගලා ඊට පස්සේ ගොඩ නගනවා බත් එකට හිත. දැන් ළමයි විභාගෙ වෙන්නේ. ඇයි? එහෙම හරියන්නේ නැහැ. මේ හිත එහෙම එක දිගට ගොඩ නගාගෙන යන වැඩ පිළිවෙලා ඒ සංඛාර ගොඩ නැගීමක් තියෙන්න ඕනේ. නැත්තම් එහෙම යන්නේ කොහෙද? මල්ලේ පොල් වගේ දේවල් සිද්ධ වෙන්නේ මිනිසුන්ට. නේද? හරියට මේ සංඛාර චිත්ත සංඛාර ගොඩ නගලා දුන්නේ නැත්තම් එහෙම එකක් මේ જાතියෙන් හිතනවා තව එකක් තව කොහේ හරි જાතියකින් හිතනවා ඉතින් එහෙම ක්‍රමවේද හැදෙන්න පුළුවන් එහෙනම් මේ තනිකර මේ සංඛාර රූපයක් එහෙනම් ජීවිතය කියන්නේ මොකද්ද සංඛාර රූපයක් අදාළම නැති දෙයක් හිතෙන්න විදිහක් නැහැ නේ නෑ අපි හිතන්නේ අදාළම නැහැ කියලා තමයි නමුත් එකිනෙකාට ඥාති නොවිච්ච එකම හිතක්වත් ලෝකෙ පහළ වෙන්නේ නැහැ. දැන් ඔය අපි හිතන්නේ අපිට දැනෙන හිතනේ. නේද? අපිට දැනෙන හිත අපිට දැනෙන්න. හිත කීයක් පහළ වෙන්න ඕනේද? ඒකයි ඔතන තියෙන ප්‍රශ්නේ. හිත ප්‍රකෝටි ගාන පහළ වුණාට පස්සේ තමයි තේරෙන්නේ අපි මේ කෙල්ලෙද්ද දිහා නේද බලන් ඉන්නේ කියලා. එහෙනම් ඒතර හිත ප්‍රකෝටි ගාන පහළ වෙලා. අන්න ඒකයි විගදෙන හිත කඩන්න බෑ. මුල කඩන්නයි ඕනේ. මොකද්ද මුල? අවිද්‍යා තෘෂ්ණා ගලවන්නයි ඕනේ. මේ අවිද්‍යා තෘෂ්ණා ගලවන්න තමයි මේ මේ මේක මේක අසාරයිනේ මේක අසාරයිනේ කියලා ඇතුළට දෙන්නේ. එතන මේ අසාරත්වය දැන් ඔබ දැන් භාවනාවට ඉඳගත්තාම දැන් ඔබ භාවනාව වඩාගෙන යනවා. භාවනාව වඩාගෙන යනකොට ඔබ ප්‍රථම ධානයට සම්වදිනවා. ප්‍රථම ධානයට සම්වැදිනා ප්‍රථම ධාන සමාපත්තියට සම්වැදුණාට පස්සේ විතක්ක විචාර නිරෝධ වෙනවා. එතනින් එහාට ද්විතීක ධානයට හිත තියෙනවා. එහෙම බොහොම ඒ කියන්නේ බොහොම කිට්ටු දෙකක් ඒක ප්‍රථම ධාන සමාපත්තිය සහ ද්විතීක ධානය කියන එක. වචන මුලින්ම වචන එහෙම ඒ කියන්නේ වචන කතා කරගන්න දැන් බෑ. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් හිත සමාහිතයි. දැන් හිත සමාහිත උනේ මොකටද? ඔබ ගත්ත අරමුණට තමයි හිත සමාහිත උනේ. ඔව් මොකක් හරි දෙයක් නම් ඒ වෙලාවේ වඩන්නේ ඒකට තමයි හිත සමාහිත උනේ. හැබැයි වචන මාත්‍රෙන් නෙමෙයි දැන්. දැන් මොකද්ද? වේදනා සංඥා මාත්‍රෙන් තමයි ඒක වැඩ කරන්නේ ඇතුලේ. එතනින් එහාට. එහෙනම් ඔබ ගත්ත අරමුණ මොකක් හරි අපි හිතමු රූපං අනිච්චා කියලා නම් ගත්තේ. ඒකෙන් නම් ඔබ ද්විතීක අධ්‍යයනයට සම්වැදුනේ. දැන් රූපං අනිච්චා කියලා කියවෙන්නේ නැහැ ඔබට. කටහඬවත් ඇතුලේ හිතින්වත් කියවෙන්නේ නැහැ. රූපං අනිච්චා කියලා කියවෙන්නේ කොහොමද? ඒ කියවෙන්නේ නැහැ. නමුත් හිතේ වැඩ කරනවා ඒක. සංඥා මාත්‍ර වලින් තමයි දැන් අරගෙන තියෙන්නේ. මොකද හේතුව? දැන් වචී සංඛාර ගොඩනගන්න බෑ. දැන් සංඥා මාත්‍රයෙන් තමයි ඒක අරගෙන තියෙන්නේ. දැන් මේවා පිංගදින ඔබ ඉස්සරහට අත් දකි. ඒ අත් දකින්නකොට තේරෙයි යා අර කියූප එක නේද දැන් මම මේ අත් දකින්නේ කියලා. සංඥා මාත්‍රෙන් ඔබට දැනෙනවා රූප අනිච්චයි. රූපයෝ අනිච්චයි. රූපයෝ අනිච්චයි. ඒක යනවා. හැබැයි මේ වචන වලින් නෙමෙයි. ඔබ හිතින් හිතාගෙන රූපය අනිච්චයි කියලා ඒකත් නෙමෙයි. සංඥා මාත්‍රෙන් දැන අඳුන ගන්නවා ඇතුලේ. මොකද හේතුව සිත් ගොඩනගනක දෙනෙහි ඉන්න. ඉතින් ඒ සිත් වල ගොඩනගන්නේ මේක තමයි. මේක තමයි දැන් ඒ කඩියුත්තේ යන්නේ. ඉතින් ඒ තුල තමයි පින්වතුනි අර හිත මූලයට. ඔය ඇති වෙන මූලට තමයි උතන අන්තිමට ගිහිල්ලා පහර වදින්නේ. පහර වැදিলা පහර වැදিলা පහර වැදিলা පහර වැදিলা පහර වැදিলা ඔය හිත මූලේ බිඳිනවා. අවිද්‍යා මූලයේ සහ මුලින්ම බිඳලා ගිහිලා ප්‍රඥාව අරක් ගන්නවා සම්පූර්ණයෙන්. මම ඔබට කිව්වේ මෙතන තියෙන යුද්ධයක්. ඒ යුද්ධෙට ඉන්න පැති දෙකක්. ඒ පැති දෙක එක පැත්තක් තමයි ඔය කියපු හතුරු හමුදාව. දැන් ඔබ ওই මිතුරු හමුදාව තමයි ගොඩනගන්නේ. ඉතින් මිතුරු හමුදාව ගොඩනැගුවට හතුරු හමුදාවත් ඔබ අතින්ම ගොඩනැගෙනවා. ඒ හතුරු හමුදාව ගොඩනැගෙන තැනට පහර ගහන්න ඕනේ. ඒ හතුරු හමුදාව ගොඩනැගෙන පහර ගෙහීමේ වැඩ පිළිවෙල තමයි මේ යන්නේ. එතනට පහර ගහලා ගහලා ගහලා එතන කැරිච්ච ගමන් එතනින් එහාට ආයි හතුරු හමුදාවක් හැදෙන්නේ නැහැ. ඊට පස්සේ තියෙන්නේ මිතුරු හමුදාවක් විතරයි. එතනින් එහාට ගලන හැම චිත්ත වීතියකම හැම සිතකම එකම අභිසංකාරයක්වත් නැගෙන්නේ නැහැ. ජීවිතේ පවත්වාගෙන යන යම් සංකාරයක් තියෙනවා නම් ඒ සංකාරය විතරයි වැඩෙන්නේ. සංකාර වැඩෙන්නේ නැහැ කිව්වොත් ඒක වෙන්නේ නැහැ. දැන් උතන තව එකක් තියෙනවා. ඒකත් ඉතින් තව ඉස්සරහට තමයි කතා කරන්න වෙන්නේ. මේ කාර සංකාර අවිසංකාර කියලත් කොටස් තුනක් තියෙනවා. කාර කියලත් කොටසක් තියෙනවා. ඒවත් කතා කරගමු ඉතින් ඉස්සරහට. ඒවා ඉතින් අභිධර්මයේ කෑලි නිවන් දකින්න අවශ්‍යම නැහැ ඒවා. නැවත යමක් හොඳට තේරුම් ගන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඉතින් ඒකට තේරුම් ගැනීම උදෙසා හොඳයි. එහෙම නැත්නම් ලොකු අවශ්‍යතාවයක් නැහැ ඒවට. හිත වීති නැගෙන ආකාරය ඉතින් ඒවා තියෙනවා. ඉතින් අපි ඉස්සරහට කතා කරගමු. එහෙම නම් දැන් ඔබ පින්වතුනි හොඳම කර්මස්ථානයක් තියෙනවා. දැන් මම ඔබට මේට කලිනුත් කිව්වා මේ කර්මස්ථානය ගැන. මේ කර්මස්ථාන නිකන් අරගෙන වඩන්න. උත්සාහ කරන්න. ඒක තමයි කරන්න තියෙන්නේ. ප්‍රමාණිකූලව ඔබට මේ අවස්ථාව උදා වෙයි. ඉතින් ඒකට පින්වතුනි කාලය තමයි දෙන්න තියෙන්නේ. කාලය දෙන්න. නිවන් දකින්න ඕනේ කියලා පින්වතුනි සෝතාපන්න ඵලයට ඔබපත් වෙනකොට ඔබට ඔය ගොඩක් දුරට දැඩි ලෙස අල්ලාගෙන මේ කරන මේ දේ මහා වෙහෙසක් බව ඔබට දැනෙනවා. මේ මොනවට මං අල්ලනවද කියලා. මේ වචන වලින් නෙමෙයි. වේදනා සංඥා මාත්‍රයෙන්ම දැනෙනවා මේක. ඒකයි කිව්වේ මේ සෝතාපන්න මේ ඵල කියන ඒවා. මාර්ග ඵල කියන දේවල් පින්විතනේ. හිත මූලයෙන් එන්නේ. ඒ කියන්නේ මේ කාය සංකාර වලින්වත් වචී සංකාර වලින්වත් නෙමෙයි එන්නේ. හිත මූලයෙන්. ඒ කියන්නේ වේදනා සංඥා මට්ටමින්ම සෝතාපන්නයි. ඒක තමයි විදිය. ඒ කියන්නේ මොනම හිතක්වත් සෝතාපන්න ඵලයෙන් පල්ලෙහාට පහළ වෙන්නේ නැහැ එදායින් පස්සේ. අපේ මහත්මයෙක්ව කැහුවා මගේ. සෝතාපන්නෙක් මිනිහ මරුවත් මිනිහෙක්ව මරනවා සෝතාපන්නෙක්. එහෙම නැහැ කියන්න බෑ විදියක් නැහැ. අම්මා තාත්තව රහතන් වහන්සේව තමයි මරන්න බැරි. කලාතුරකින් සත්වඝාතනයක් සිද්ධ වෙන්නත් පුළුවන්. ඒත් ඒ හිත සෝතාපන්න මට්ටමින් පල්ලෙහා අඩියට වැටෙන්නේ නැහැ. ඒ කියන්නේ පෘථග්ජනෙක් මරණ එකයි සෝතාපන්නෙක් මරණ එකයි අතර ලොකු වෙනසක් තියෙනවා. සෝතාපන්න මට්ටමේ යම් උස්පහත් වීමක් තියෙනවා නම් අන්න එතන පල්ලෙහාටන්ට වැටෙන මිනිහෙක් මැරෙන්න පුළුවන්. හැබැයි එතනින් පල්ලෙහාට වැටෙන්නේ නැහැ. මොකද හේතුව සෝතාපන්න ඵලයට එනකොට ඒකයි කිව්වේ වේදනා සංඥා වලට යනකම්. එතන ඉඳලම දැන් ඉන්නේ මොනවද? සුද්ධ වෙච්ච එකක් එන්නේ. එතන ඉඳලම සුද්ධ වෙලා යන්නේ මේක. එහෙනම් පින්වතුනි යම් අවස්ථාවක සෝතාපන්න ඵලයට ඔබ එනකොට පින්වතුනි මේ අර ඒ සුද්ධ වෙලානේ ඉන්නේ. මේ ලෝකේ ගන්න හරයක් නැහැනේ. ඉතින් මොනවා කියලා ගන්නද මේකේ? අන්න එහෙම හැඟීමක් තමයි හැමතිස්සෙම එන්නේ. ඒකෙන් කේ පරිහරණය කරන එක නවත්තනවා නෙමෙයි. රහතන් වහන්සේටවත් පරිහරණය කරන එක නවත්ීමේ අවශ්‍යතාවයක් නැහැ. රහතන් වහන්සේ නමක් වැඩි ඉන්නකොට ස්වාමීනි ඔබ වහන්සේට කෝල් එකක් තියෙනකොට උන්වහන්සේ කෝල් එකට ආන්දර නොකර ඉන්නවද? එහෙම එකක් නැහැ. උන්වහන්සේ කය පරිහරණය කරන්නේ කොහොමද? ඒ විදිහට ඉතින් ඒකත් පරිහරණය කරනවා. දැන් ඒක කැඩුනොත් එහෙම. අයියෝ දැන් අර කෝල් එක එන්නේ නැහැ නේ. එහෙම උන්වහන්සේට ප්‍රශ්නයක් තියෙනවද? එහෙම එකක් නැහැ. එහෙම ප්‍රශ්නයක් නැහැ. පොඩ්ඩක් කෝල් එක කට් වුණා කියලා මේ BP එකට කතා කරලා BP නේ මොකද? BT එකට කතා කරලා නේද? ඈ? දෙස්නගන්න දොස්තියන් අවශ්‍යතාවයක් නැහැ. ඉතින් හරි මොකද්ද? හේතුන්ගෙන් හටගත්ත දේ හේතු නැති වුණාම නැති වුණා. ඉතින් ඔක ආය ආපෙලා ගම්මු ගන්න පුළුවන් නැත්නම් ඉතින් කරන්න දෙයක් නැහැ. අනේ ස්වාමීනි ඔබ වහන්සේගේ වචනේ අහන්න නැතුව අර මිනිහා දැන් සීද විනාසා ගන්න යන්නේ. ඉතින් මම මොනව කරන්නද ඉතින්? විදිහක් තිබුණා නම් ඉතින් තිබුණා කතා කරන්න. නෑ නෑ එහෙම හරියන්නේ නෑ. ඌබ කෝල් කරන්න උන්ට හංගල් නැගලා යන්න ඕනේ. එහෙම ඒවා තියනවද? එහෙම ඒවා නෑ. එහෙම කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඒක තමයි පින්වතුනි මේ නිදහස් වීම කියන එක මොනතරම් ශාන්තිද ප්‍රණීතද කියලා මේ මගට පිළිපන්න පිරිස දන්නවා. ඔබට ඇඟිල්ලෙන් ඇන ඇන කියන්නේ මේකට එන්න, මේකට ඇවිදින්න, මේ මාර්ගයේ හැසිරෙන්න, මේ සුවය විඳින්න කිව්වට කොච්චර කිව්වා සමහර පිරිසවලට තේරෙන්නේ. නෑ මට ගූ කන්න මෝනේ ගූ කන්න මෝනේ ඔබත් කෑවේගු එහෙමත් හිතන්න හොළුවන්. ඔබට කන්න හොඳ නම් අපි කෑහැම්මක ඔබත් අවුරුදු ගානක් කාලනේ ඔය දැන් එපා කියන්නේ ගූ රහ නෑ කියන්නේ. එහෙමත් හිතෙන්න පුළුවන්. එහෙම හිතලා හරියන්නේ නෑ. ගූ කාපු නිසා තමයි කියන්නේ ගූ කන්න එපා කියලා. ඔන්න සුද්ධ සිංහලෙන් ඔබට මේ තේරුම් කරන්නේ මේක. අවුරුදු ගානක් තිස්සේ ගූ කාපු නිසා තමයි කියන්නේ පිංගුදෙන මේ ගිහි ගූ කන්න එපා. පුළුවන් තරම් ඉක්මනට මක්කෙන්නද? කමන්නේ කලිසමක් ඇඳගෙන හිටියට හිත පැවිදි කරන්න. හිත මේ පැහැදිලි විදිහට ගන්න. මේ මහා අන ක්‍රියාත්මක කරන්න. හිත මේ මේ ඕකට කලිසම් ඇඳලා තිබ්බට කමක් නැහැ, ගවුම් ඇඳලා තිබ්බට කමක් නැහැ. හිතයි පැවිදි කරන්න ඕනේ. හිත පැවිදි කළා නම් පැවිද්දන්ට අවශ්‍යද පිංගුදෙන මහගේවල්? ඒව බාර දෙන්න අනිත් පිරිසට. මෙතනින් එහාට ඔබ මේවා කරගෙන යන්න. මම මේවා හරි හම්බ කරලා ඔබට දැන් දුන්නා. දැන් ඉතින් ඔබට පුළුවන් මේවා තනියෙන් ක්‍රියාත්මක කරගන්න. ඉතින් එහෙනම් ඔබ මේවා ක්‍රියාත්මක කරගෙන යන්න. දැන් මට නිදහස් වෙන්න ඕනේ. ඒ කියන්නේ මම මහන වෙන්නේ නැහැ, බය වෙන්න එපා. එහෙම කිව්ව හැකි ඔබගේ ඉන්න පිරිසට. මම මහන වෙන්නේ නැහැ, ඒ ගැන බය වෙන්න එපා. ඔබව දාලා යන්නේ නැහැ. හැබැයි ඔබ මේවා වක්කීම් බාරගෙන දැන් කරන්න ඕනේ. ඉතින් ඒ දැනට පත් කරගන්න උත්සාහ කරන්න. යන්න පුළුවන් නම් හරි ලේසි. නිදහස් අහසක් වන් පැවිද්ද කියන එක මොනතරම් ශ්‍රේෂ්ඨද, මොනතරම් ශාන්තද, ප්‍රණීතද කියලා ඔබටම හිතේ යම් දවසක එතනට ගොඩ වැදුනා. උදෑසනක අවදි වෙලා කර්මස්ථානයෙන්ම අවදි වෙනවා. කර්මස්ථානයෙන්ම මුවදෝවල ඒ කටයුතු කරලා මිදුල ඇමදලා ධ්‍යාන සමාපත්තිය වලට සම්වැදිලා ඒ දහවල් කාලේ වෙනකොට වින්දපාති වැඩලා ශරීරයට අවශ්‍ය යම් ආහාරක් අරගෙන ඉවර වෙලා ආයසරයක් කියලා ධ්‍යාන සුවයෙන් ගත කරනවා. මුළු දවසම ගත කරන්නේ මහා සුවයෙන්. ඊට පස්සේ හවසට කවුරු හරි කෙනෙක් ආවොත් එහෙම අනුකම්පා කරලා ඒ ආයත සද්ධර්මයේ දේශනා කළා. නැවතත් ඉතින් ඒ ධ්‍යාන සුවයෙන් ඉඳලා නිදා ගන්නවා. නිදාගෙන ආයි පවෝදා හැරිලා ඉතින් බොහෝම සුවපත් වූ ජීවිතයක් ගත කරන්නේ. උන්වහන්සේට හෙටක් තියෙනවද? වික්ෂුන් වහන්සේට හෙටක් තියෙනවද? උන්වහන්සේට හෙටක් නැහැ. අද තමයි උන්වහන්සේගේ ජීවිතේ. ඒක තමයි තියෙන්නේ. ඉතින් ඒක නිසා වර්තමානයේ තුල උන්වහන්සේ ජීවත් වෙනවා. ඔ අපිට වෙලා තියෙන්නේ මොකද්ද? මේ ගිහි කියන ස්වභාවයෙන් තියෙන්නේ මොකද්ද? හෙට අද දුක් විඳිනවා, හෙට ජීවිතේ සැප විඳින්න කියලා. ඉතින් හෙට කියන්නේ කවදාකවත් උදා වෙන එකක් නෙමෙයි. අද දුක් විඳිනවා පුළුවන් තරම් හෙට සැප විඳින්න. නමුත් හෙට කියන එක උදා වෙන්නේ නැහැ. ඉතින් හැමෝම දුක් ඉඳලා මැරිලා යනවා. දුප්පත් එකගේ හිඟන්න ගිඳලා මේ ලෝකේ ඉන්න මහා ධනවතා දක්වා හැමෝම කරන්නේ මොකද්ද? හෙට උදේසා වැඩ කරලා අද දවස දුක් විඳිනවා. හෙට කියලා එකක් එන්නේ නැහැ කවදාක්වත්. ඒක තමයි ස්වභාවය. ඉතින් පිංගුදලා නිදහස් අහසක් වන් පැවිද්ද කියන එක මහා පරම ශේෂ දෙයක්. ඉතින් ඒවට එහෙම ඔබට යොමු වෙන්න පුළුවන්. ඉතින් එතනට යොමු වෙන්න අවස්ථාවක් නැත්තම් වකීමුතුකම් තියනවා නම් ඒවා ඉටු කරන්න ඕන නම් පිංගුදලා ඉතින් ගත මහාන කරන්න කලින් හිත මහාන කරගන්න. හිත මහාන කළා කියලා කියන්නේ පිංගුදලා මහා අන ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒක කරන්න ඉතින් තමන්ට අවබෝධයට ආවන දැන් එතනින් එහාට කරන්න තියෙන්නේ ඉතින් කාලය අරගෙන පුළුවන් තරම් කාලය ගන්න පුළුවන් තරමක් ගන්න. ඉතින් අරගෙන ඉවරලා ඒ කටයුත්ත කරන්න. මේ දේවල් මෙනෙහි කරන්න. මේ ආර්ය විනය හැමම තියෙනවා පින්වතුනි. මේ උත්තමිය මේ ධර්මයේ අවබෝධ කරලා ධර්මයේ දේශනා කරලා පිරිනුවම් පානවා අදටත්. ආයේ ඒක දෙකක් නැහැ. කවුරු හරි කියලා නම් මේ ධර්ම විනය වැහිලා කියලා ඒ අමු මුලාවක ඉන්නේ. මේ අපි කතා කරන්නේ මේ ධර්ම විනයනේ. උපදිනකොට මේව අරන් ආවේ නැහනේ. මේ කාලේ දිවිච ධර්ම විනයනේ, මේ ධර්ම විනයනේ, මේ මෙනෙහි කළා මේ මතු කළා ගන්නෙ ත්‍රිපිටකයේ තියෙන දේවල් නෙමෙයි. වෙන කොහෙන් ගන්නද? බුදු වෙලා ගන්න මේ ත්‍රිපිටකයේම තියෙන දේවල් නේ. උප්පත්තියෙන් අරන් ආවේ නැන්නේ ධර්මේ. ඉතින් ඒක නිසා කියන්නේ ආයි මේක ආයි මේ කොහෙවත් තැනක වැහිලා හැම නැහැ. මොම හොඳට ඇරිලා තියෙන්නේ. ඒක ඉතින් අරින්න දැනගන්න ඕනේ පිංගුදිනේ. අරින්න දන්න උත්තමිය පිරිසක් ඉතින් ලෝකෙට බිහි වෙලා ඒ උත්තමිය මේක ඇරලා දෙන්න ඕනේ. ඒ ඇරලා දෙනකොට ඔබට පුළුවන් ඉතුරු ටික තමන්ට අවශ්‍ය ටික අරගන්න. ඉතින් මේ වැඩපිළිවෙල කොහොම හරි කරන්න. අවස්ථා උදා කරගෙන ධම්මං ඔබට කමඨහනක් කියන්නම්. ඒ කමඨහන එහෙම වඩන්න. ඒ කමඨහන වඩන්න නම් පිංගුදිනේ මේ කියපු දේවල් ගැනත් හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. ආරේ මෛත්‍රී කර්මස්ථානයෙන් හරි පටන් ගන්න. ඔබට ওই සමාධි සුවේ විඳිනකොට පිංගුදිනේ ඔබ ඒකට ඇලිනවා. ඉතින් කමක් නැහැ. දැන් මේ දහජරා කාම සුවේ විඳිනවට වඩා ඒක විඳිනේ කොච්චර සපද්ද? ඔබට දවසක තීරේ කන්න සමාධියෙන් නැගිටලා කන්න යන්නවත් හිත දෙන්නේ නැහැ. සමාධියේ ඒතරම් සාන්තයි ප්‍රණීතයි. ඉස්සර කෑම එකක් කිව්වහම කොහොමද නේද? හදන ගණන් පොත පැත්ත කර දාලා කන්න දුවන්නේ. එහෙම තමයි කලේ. හෙට උදේට ට්‍රිප් එකක් යන්න දිනවනම් අදට යට නිින්ද යන්නෙත් නැහැ. එහෙම තමයි ක්‍රමවේදේ. නමුත් පින්වතුනි මේ දේවල් ක්‍රමක්‍රමයෙන් අතහැරෙනවා. ඒ අතහැරේරි මේ පරම අවබෝධයට එනවා. එහෙනම් සෝතාපන්නෙක් නම් ඔබ, ඔබට හොඳට අත්දකින්න පුළුවන් ඔබගේ සෝතාපන්න පදවිය. ඔබට මේ දේවල් වලින් ඇති වැඩක් නැහැ. හැබැයි ඉතින් තියාගෙන ඉන්නවා. මේ දේවල් වලින් ඇති වැඩක් නැහැ. මොනවටද මේවා? අන්නේ හැඟීම තුල තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ තැනට ආවනම් ඔබ සෝතාපන්නයි කියලා ඔබට හිතාගත්ත හැකි. හැබැයි මොන වෙන් දෙන්න ඕනේ? වේදනා සංඥා මාත්‍ර වලින් පවා ඒක එන්න ඕනේ. කටින් එහෙම ගිහිලා හරියන්නේ නැහැ. නැග හසුර වල හරියන්නේ නැහැ මං සෝතාපන්නයි කියලා. අතනින්ම නැගිලා එන්න ඕනේ ඔබ තුලටම. මොනවටද මට මේවා? අසාර වූ ලෝකේ මම මොකෙක් වෙන්නද මේ දඟලන්නේ? ඒ දෘෂ්ටිගත ඒ දෘෂ්ටියම වැඩ කරන්න ඕනේ හැමතිස්සෙම ඇඟ ඇතුලේ. හැබැයි ඉතින් පරිහරණය කරනවා. එහෙම කරනවා. නමුත් අර දෘෂ්ටිය තමයි වැඩ කරන්නේ හැමතිස්සෙම. මොන වටද ඉතින්? කවුරු හරි කිව්වොත් එම අපි අඳ හොඳ ට්‍රිප් එකක්. හා හරි ආ මං කල්පනා කළා කියන්නම් හරි ඒ කියන නමුත් ඇතුලේ යන්නේ මොනවද? මොනවද බලන්නේ? කොහේ බැලුවත් ඔය ටිකනේ බලන්න තියෙන්නේ. එතනට ගිහිල්ලා බැලුවත් එකයි මම මේ රූපයක් බැලුවත් එකයි නේනම්. ඔය ආදිවාසීන් පිටින් මේක මොනවා හරයක් මොනවා හරයක් ගන්නද කියලා එනවා. හැබැයි කවුරු හරි කිව්වොත් එහෙම නෑ ඔයා එන්න ඕනේ කියලා. ප්‍රශ්නේ වැතිනොත් නම් මොකද කරන්නේ? යනවා. ගිහිල්ලා. ඉතින් ඒ අය සතුටු වෙනවා. මේ පුද්ගලයා එතනට ගිහිල්ලා එතන තියෙන අනිත්‍ය ස්වභාවය දකිනවා. මේ මොනව අල්ලන්නද දැන් මොනව බලන්නද මේකේ ආදි වශයෙන් හේ හිතෙනවා ඒව නවත්තන්න බෑ. හෝටලයකට කන්න යනවා. හෝටලයකට කන්න ගියාට පස්සේ මේ මිනිස්සු ඒ ක්‍රියාකාරීකම එදීදී ඉන්නවා දකින්නවා. ඒක දැක දැක ධර්මයෙන් මෙනෙහි කරනවා. නේ මේ මොනවද මේ කරන්නේ? මේ කැඩිලා විඳිලා නැහිලා වැනිසිලා යන කයක් නේද මේ තියෙන්නේ? මේ කැඩිලා විඳිලා නැහිලා වැනිසිලා යන මේ ජීවිතයක් ගෙවන හැටි නේද මේ? කියාටින් කියන්නේ නැහැ. හිතින් මෙනෙහි කරනවා. මේ දන්නේම නැහැ නේද නහරයක් පිබුණා දඩොස් ගාලා ඔතනම මැරලා වැටෙනවා ඉවරයි. නවත් ඉතින් හොඳට කාලා බීලා උඩ පැන පැන ඉන්නවා. ওই විදිහට පිංගුතුනි මෙනෙහි වෙනවා. ඉතිරිනුත් තව ඉතින් එහාට යනකොට පිංගුතුනි තව තව මේ ධර්මයේ මෙනෙහි වී මේකේ අසාරයෙම දැනෙනවා ඉතින්. මේ අසාරයෙම දැනෙනවා නමුත් ඉතින් මේ කරුමියන්නේ ඉතින් කරුමේ ගෙවා ගන්න එපා කියලාම හිතෙනවා හැමදෙස්සම. මේ අසාරු දේවල් ඉතින් තව තවත් ඉතින් පරිහරණය කරගෙන ඉන්න එපා කියන තැනටම එනවා. මේව තව ඉස්සරහට යනකොට ඉතින් ඒ අදාළ කරුණු මේ විදිහට සකස් වෙලා එයි. ඉතින් ඒ උදෙසා පිංගුතුනි කරන්න තියෙන්නේ මොකද්ද? මේ කියන මේ භාවනා ක්‍රම මේවා කරන්න. මේවා එකක්වත් පිංගුතුනි මේ හින්දුන්ගෙන් අහු භාවනා ක්‍රම නෙමෙයි. මේ ශාස්ත්‍රුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය තුළින් මතුවලා තියෙන භාවනා ක්‍රම. ඉතින් ඔබ යම් ඵලයේ සෝතාපන්න ඵලයේ අවියසාරී ඉන්නවා නම් පිංගුතුනි ඉතින් එතනින් එහාට ඉතින් කමක් නැහැ. මේක ආවර්ජනය කරන්න පටන් ගන්න. මේක මතක් කරනකොට ඔබට ඒ අදාළ ඒ මොකද ඔබ හැමතිස්සෙම ධර්මයේ ශ්‍රවණය කරන පිරිස්නේ. ලෝකේ අසාරත්වේ වැටෙන්න අවශ්‍ය ප්‍රමාණයට ධර්මයේ ශ්‍රවණය කරලානේ තියෙන්නේ. ඉතින් දැන් අනිත් පැත්තෙනුත් පටන් ගත්තට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඉතින් කවුරු හරි කෙනෙක් පළමුව මේ ධර්මයේ ශ්‍රවණය කරනවා නම් එහෙම තේරුමක් නැහැ ඒක කරන එක. Tamand ඉස්සෙල්ල මේක අසාරත්වේ අවබෝධ වෙන්න ඕනේ පිඟුදින අවබෝධ වුණාට පස්සේ තමයි මේ භාවනාවේ වැදගත්කම තියෙන්නේ. ඉතින් ඕක අපි ලංකාවට ගිහිල්ලා එහෙම ඕනේ තරම් කිව්වා නමුත් ඔය භාවනා පන්ති වල ගිහිලා මහා වීරිය වෙලා මුදුන වෙලා ඉන්න පිරිස ඉන්නවා තාමටවත් බණ අහන්නේ නැහැ. මොනවට ඔය බණ අහන්නේ? මේ සෝවන් මේ වෙන්න බෑ කියලා කියන්නේ මේ භාවනා කළා. අපි භාවනා කරන්නේ සෝවන් උනේ. තාමත් අනිච්ච කියන්නේ මොකද්ද කියලා ඇහුවොත් එහෙම අනිත්‍යයිනේ. එහෙම තමයි කියන්නේ. අර පරම ගම්භීර අනිච්චතාවය කියන එකවත් විග්‍රහ කරගන්න බෑ. ඉතින් මොනව වඩනවද කියලා මට හිතාගන්න බෑ. ඉතින් ඒකයි තියෙන්නේ. ඉතින් ඔය ගස් වලින් බැහැ ගන්න ඇතිකොට වෙන්නේ අපරාධයක්. එහෙම ධර්ම විනය හැමම බැහැලන. මේ මිනිස්සු මහන්ති වෙනවා එක කරගන්න. වැඩේ තියෙන්නේ මොකද? අර මම මේට කලිනුත් ඔබට දවසක් කිව්වා මම ඔය මේ ට්‍රේන් එක යනකොට මම දැක්ක ගහලා තියෙන ඉංග්‍රීසි වැකියක්. ඒකේ සිංහල තේරුම තමයි ඔබ දියුණුවේ ඉනිමගට නගින්නෙකු නම් හොඳට බලන්න ඉනිමග දියුණුවටද තියලා තියෙන්නේ කියලා. දියුණුව උදෙසා ඉනිමගක් නගින්නෙකු නම් හොඳට බලන්න ඉනිමඟ හේතු කරලා තියෙන්නේ දියුණුවටද කියලා. නැත්තම් නැගගෙන නැගෙන නැගගෙන යනවා. නැගලා තියෙන මොකටද? දියුණුවට නෙමෙයි. අන්න ඒකයි ප්‍රශ්නේ. මේ කරන්න ඕනවා තිබුණාට පින්වතුනි සමහරට කරන්නේ වෙන දෙයක්. ඒකෙන් ගොඩාක් දුරට වැහිලා යනවා. ඉතින් අපිත් මේ කතා කරන සමහර පිරිසින බොහොම උනන්දුවෙන් ඒ වැඩේ කරනවා. කළාට පින්වතුනි ඒ දෘෂ්ටියෙන් අයින් වෙන්නේ. ඉතින් සරලව කරගන්න තියෙන එක ඉතින් මේ මේ බොහොම අමාරුවෙන් ගත කරගෙන යනවා. අපිට හොඳටම තේරෙනවානේ පින්වතුනි දවසින් දවස අතහැරෙනවා කියලා. දවසින් දවස දවසින් දවස අතහැරෙනවා. ඒ වගේම අතහරින්න අතහරින්න මහා සෝයෙකුත් දැනෙනවා. අතහැරින්න අතහැරින්න මහා සෝයක් දැනෙනවා. ඉතින් ඒ සෝයෙන් ජීවිතේ ගත කරනවා. ඉතින් හිතන්නකෝ සියල්ල අතහැරලා අතහැරිච්ච දවසර කොහොමද ඊයේද කියලා. පුදුමාකාර සෝයක් දැනෙන්නේ නේද? ඉතින් එතන හිත මෙහෙවන්නේ. ඉතින් ඒක කරන්න පිඟුදින හොඳ කර්මස්ථාන තියෙනවා. මේ කර්මස්ථාන වඩන්න ඔබට මම මේට කලිනුත් මේ කර්මස්ථානය කියලාදී දැන් මම ඒක ටිකක් ගැඹුරු ගැනක ඔබට කියන්න. ඒක කර්මස්ථානයක් ඔබට කියන්නේ පිඟුදිනේ අවංක වෙමි, පිරිසිදු වෙමි, පිවිතුරු වෙමි, පබසර වෙමි කියලා කර්මස්ථානයක්. අවංක වෙමි, පිරිසිදු වෙමි, පිවිතුරු වෙමි, පබසර වෙමි. දැන් ඕකේ. තේරුම් දෙකක් ගන්න පුළුවන්. මුලින්ම ඉතින් මේ පළවෙනි තේරුම වඩන්න. ඒක එතනින් එහාට අරගෙන ගිහිලා දෙවෙනි තේරුමට යන්න. පළවෙනි තේරුම තමයි පින්වතුනි අවංක වෙමි කියලා කියන්නේ ඍජු වෙමි. කාය ඍජුතාවය. ඒ කියන්නේ කයින් වෙන අකුසලයක් තියෙනවනම් ඒ අකුසලයේ කරන්නේ නැහැ. කයින් වෙන අකුසලයක් තියෙනවනම් ඒක කරන්නේ නැහැ. කයින් ඍජු වෙනවා. ඇද වෙච්ච වැඩ කරන්නේ නැහැ. කාය ඍජුතාවයේ ඉන්නවා. අවංක වෙමි. ඊළඟට පිරිසිදු වෙමි. ඒ වගේම වචනෙන් වෙන වැරදි තියෙනවනම් ඒ දේවල් කරන්නේ නැහැ. වචනිනුත් හොඳට ඍජු වෙනවා. පිරිසිදු වෙනවා. පිවිතුරු වෙමි. තවත් සුද්ධ කරගෙන ඇතුළට ගිහිල්ලා මනෙනුත් මේ සිතෙනුත් යමක් ගොඩනගනවනම් පාපකාරී දේවල් ඒ දේවලුත් කරන්නේ නැහැ. පබසර වෙමි. මේ භවයේ සැරිසරණ එක නවත්වමි. ප්‍රභාස්තර වෙමි. ප්‍රභාස්තර වෙමි කිව්වේ ප්‍රභාස්තර භවයේ සැරිසරන්නේ නැහැ. ප්‍රභවයන් ජනනය කරමින් සැරිසරන්නේ නැහැ. ප්‍රභාස්තර වෙමි. ওই විදිහට ඔක වඩන්න. ඊට පස්සෙ උනන් සංසිඳුවමි සංසිඳුවමි සංසිඳුවමි සංසිඳුවමි. මේ අවිද්‍යා තෘෂ්ණා දෙක සිඳලා දමමි. අවිද්‍යා තෘෂ්ණා දෙක සිඳලා දමමි. ආදී වශයෙන් සිහි කරනවා. දැන් ඕක තව ටිකක් ගැඹුරට ගිහිල්ලත් ඔන්නම් විග්‍රහ කරගන්න පුළුවන්. ඒව තමයි අද අපි කතා කළේ. ඒ තමයි පිංගුදුනි අවංක වෙමි කියලා කියනකොට අපි කතා කළා කයින් සිදුවෙන වැරදි ගැන. කයින් සිදුවෙන පාපයන් තිනන නිරුද්ධ කරමි කියලා. හැබැයි දැන් පාපයන් විතරක් නෙමෙයි. දැන් එකක්වත් ඕනේ නැහැ. එහෙනම් කාය අවිසංකාර නිරෝධ කරමි. එහෙනම් වඩනවා මොකද්ද? කාය අවිසංකාර අසාරයි. කාය අවිසංකාර නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා. වචනයෙන් පව් විතරක් නෙමෙයි. ලෝකයේ උප්පත්තියට අදාළව භව බිහි කිරීම අදාළව කිසිම සංකාරයක අවශ්‍යතාවයක් නැහැ. එහෙනම් වචී සංකාර අසාරයි. වචී සංකාර නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා. ඔන්න වඩනෝ. ඊළඟට මනෝ සංකාර. එහෙනම් මනෝ සංකාර අසාරයි. මනෝ සංකාර නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා. ප්‍රභාසර වෙත්වා ප්‍රභාසර වෙත්වා ප්‍රභාසර වෙත්වා. ওই විදිහට වඩනවා. එතකොට අර අසාරයේ වඩනවා. අසාරයේ වඩලා නිරෝධ වෙත්වා කියලා පතනවා. ඒ නිරෝධ වෙත්වා කියලා කියනකොට පින්වතුනි අර අසාරයේ සිහි කරමින් නිරෝධ වෙත්වා කියලා කියනකොට මාර්ගයේ මනාකොට වැඩිලා යනවා. තව ඉස්සරහට පින්වතුනි ඊටත් තව කැලි දා ගන්න පුළුවන් ඕන. දැන් ඔය ඔක්කොම සංඛාර එන්න හේතුනේ මොකක්ද? ඔය ඔක්කොම සංඛාරයන් ගොඩනගන්නේ මොකක් හින්දාද? ධම්ම හින්දා. ධම්ම. සබ්බේ ධම්මා අනත්තාති. එහෙනම් වඩනවා. සියලු ධර්මයෝ අනත්තයි. කාය අභිසංඛාරයෝ නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා. හැබැයි කාය අභිසංඛාරයෝ කියනකොට දැනෙන්නේ මොනවද ඒ කියලා? දැනෙන්නේ නැත්තම් තව ධර්මය අහන්න ඕනේ. ඒකයි ක්‍රමවේදය. අනිච්චයි කියන එකේ අනිච්ච ස්වභාවය දැනෙන්නේ නැත්තම් මොකද්ද? තව ධර්මය අහන්න ඕනේ. අහලා අනිච්ච කියන්නේ මොකද්ද කියලා හොඳට ඔළුවට ගන්න ඕනේ. මොකද වේදනා සංඥා මට්ටමට දැනෙන්න ඕනේ ඒක. කට වචනේට දැනිලා හරියන්නේ නැහැ. වේදනා සංඥා මට්ටමට යනකන් දැනෙන්න ඕනේ ඒක. එහෙනම් සියලු ධර්මයෝ අනත්තයි. වචී සංඛාර, වචී අවිසංඛාර, නිරෝධ වෙත්වා, නිරෝධ වෙත්වා, නිරෝධ වෙත්වා. මොකද ධම්ම නිසා තමයි ඒවත් ගොඩ නැගෙන්නේ. ඒකයි සබ්බේ ධම්මා අනත්තාති කියලා සාසනුන් වහන්සේ දේශනා කළේ. සියලු සංඛාරයෝ අනිච්චයි, සියලු සංඛාරයෝ දුක්ඛයි, සියලු ධර්මයෝ අනත්තයි. මේක කලින් දවසක විග්‍රහ කළා මේක. මොකද ප්‍රශ්නයක් අහලා තිබ්බයි සංඛාරයෝ දුක්ඛයි, සංඛාරයෝ අනිච්චයි, සංඛාරයෝ දුක්ඛයි කියලා. ඇයි ධර්මයෝ අනත්තයි කියලා කිව්වේ කියලා. සංඛාරයෝ අනත්තයි කියලා කියන්නේ නැතු. මොකද ධර්මයෝ තමයි අනත්. ධර්මයෝ අනත්තයි. ධර්මයෝ අනත්ත ධර්මයන්ගෙන් තමයි මේ දේවල් හැදි හැදි එන්නේ. නෑ අනත්ත ධර්මයේ ධර්මයෝ අනත්තයි බව තීරණයට ආව නම් එච්චරයි. තමන් සුද්ධ වුණා. එහෙනම් සියලු ධර්මයෝ අනත්තයි. මනෝ සංඛාර නිරුද්ධ වෙත්වා, නිරුද්ධ වෙත්වා, නිරුද්ධ වෙත්වා. ඔය විදිහට පිංවිතනි මේක වඩන්න. ඕනේ තරම් කර්මස්ථාන තියෙනවා. රූපයෝ අසාරයි, වේදනාවෝ අසාරයි, සංඥාවෝ අසාරයි, සංකාරයෝ අසාරයි, විඥානයෝ අසාරයි. වඩන්න. හොඳට සිහිපත් කර කර වඩන්න. පෙනපිඬුව අසාරයි, රූපයෝ අසාරයි. දියබුබුල අසාරයි, වේදනාවෝ අසාරයි. මිරිඟු අසාරයි, සංඥාවෝ අසාරයි. කෙහෙල් අරුටු සෙවීම අසාරයි, සංඛාරයෝ අසාරයි. මායාව අසාරයි, විඥාන අසාරයි. ඔය විදිහට වඩන්න. වඩනකොට ඒවා දැනගෙන වඩන්න හොඳට. මොනවද ඒ කියන්නේ කියලා හොඳ අවබෝධයකින් ඉඳගෙනයි වඩන්න ඕනේ. නැත්තම් ඒ ඉස්සෙල්ලා භාවනා කරන එක පැත්තකට තියලා මොකද්ද කරන්න තියෙන්නේ? හොඳට බණ අහලා හොඳට අවබෝධයට ගන්න මොකද්ද ඒ කියන්නේ කියලා. ඒ ගත්ත අවබෝධය භාවිතා කරන එක තමයි පින්වතුනි මොකක් කියන්නේ? භාවනාව කියලා කියන්නේ. ඒකයි මේ මිරිසට සමහර පිරිසට කොච්චර කිව්වත් තේරෙන්නේ නැහැ. ගහින් බහින්න කැමති නැහැ. භාවිතා කරනවා. භාවිතා කරන්නේ මොකද්ද කියලාවත් දන්නේ නැතු. එහෙම හරියන්නේ නැහැ. භාවිතා කරන්න කලින් ඔබ ඉගෙන ගන්න ඕනේ මොකද්ද, කොහොමද මේක භාවිතා කරන්න කියලා. මොකද්ද මේ කියලා. එතකොට තමයි භාවිතේ සම්පූර්ණ වෙන්නේ. ඉතින් ওই විදිහට පින්වතුනි මේ කටයුත්ත කරලා ගත්තන මේ ආර්ය විනය පූර්ණේ කරගන්න ඔබට පුළුවන්. ඉතින් ඔබට මේ දේවල් වලින් තේරෙන්න ඕනේ පිංගුදිනේ හොඳටම මේ ආර්ය විනය නම් වැහිලා නැහැක බින්දු මාත්‍රයක්වත්. නැවත නැවතත් කියන්නේ ඒකයි. හැබැයි මෙතනින් එහාට ආර්ය විනය වැහුනොත් මේකට වක් කියන්න ඕනේ කවුද? අපිම තමයි. වෙන කවුරුත් නෙමෙයි. අදත් රහතන් වහන්සේලා බිහි වෙලා උන්වහන්සේලා පිරිනමන පානෝ. ඒ කියන්නේ තාමත් ධර්ම විනය තියෙනවා. ඒ ධර්ම විනය තමයි පිංගුදිනේ අපි ඉගෙන ගන්න. ඒ දේවල් ඉගෙනගෙන වහ වහ මේ කටයුත්තේ නියලෙන්. ඉතින් අද ප්‍රශ්නේ තියෙන්නේ මේකයි පිංගුදිනේ, අපි මේ දේශනා වැඩි හරියක් කරන්නේ ගිහි ඇත්තන්ට. ස්වාමීන් වහන්සේලා බණ අහනවා හරි අඩුයි. නමුත් බුදුහාඳුරන්ගේ ශාසනයේ නම් හැම සූත්‍රයක්ම තියෙන්නේ මොකද්ද? පින්වත් මහණෙනි. නැත්තම් මහණෙනි. නමුත් අද හැමතැනම බණ කියන්නේ කාටද? ඔව් හොඳට බලන්න. හැමතැනම බණ කියන්නේ කාටද? හැමතැනම බණ කියන්නේ ගිහියන්ට. භික්ෂුන් වහන්සේලා බණ අහනව එහෙම දැකලා තියෙනවද? බොහොම අල්ප මාත්‍රයක් දැකලා තියෙනවා. ඒ කියන්නේ භික්ෂුන් වහන්සේලා පිරිසක් එකතු වෙලා මහානායක හාමුදුරු කෙනෙක් මේ අනිච්ච දුක්ඛ අනාත්ම විග්‍රහ කරලා දෙනවා. හරිම කලාතුරකින් තමයි දකින්න හම්බුනොත් දකින්න හම්බුනොත්. ඉතින් පිංගුතු ඉතින් මේ ගිහියන්ට මේ බොහෝ වැඩ රාජකාරි තියෙන ගිහියන්ට අපි මේ සාරවත් බණ කතා කරනවා. ඒ බණ කතා කළාම ඉතින් සමහර ගිහියෝ නම් අතහැරලා දාලා යනවා මේ මේ මොනවද මේ කියවන්නේ කියලා. ඉතින් සමහර පිරිස ඉතින් මේවා දරාගෙන මේ කටයුතු කරගන්නවා. දැලිපිහි තමයි දෙන්නේ පිංගුතුනි. ඒ දැලිපිහි වලින් සමහරු කපා ගන්නවා, සමහරු ඉතරවුල් බා ගන්නවා. ඒක තමයි විදිහ. ඉතින් දවසක පිංගුතුනි යම් අවස්ථාවක් උදා වෙයි භික්ෂූන් වහන්සේලා වැඩි වැඩියෙන් ධර්මයේ ශ්‍රවණය කරන. අද මේ මතයක් ගොඩනගාගෙන ඉන්නවා. භික්‍ෂූන් වහන්සේලා ඉන්න ගිහියන්ට බණ කියන්න කියලා. බොහොම කනගාටයි. පිංගදන අපි මේ ධර්ම විනය වෙනුවෙන් කටයුතු කරන්නේ සතියකටම එක දවසයි. පැයතුනක් හතරා. අනික් දවස් හතම සතියේ අපේ නිවන උදෙසයි කටයුතු කරන්නේ. ඒක නේද ක්‍රමවේදී. අරහත්තේ සාක්ෂාත් කරගත්ත නම් දවසක පිංගුදින එතනින් එහාට පැය 24ම පරාර්ථචාරයාව වේදුන හැකි. නමුත් ඔගේ අනිත් පැත්ත තමයි අද වික්ෂුන් වහන්සේලාට වෙලා තියෙන්නේ. උන්වහන්සේලා පරාර්ථචාරයාව වේදෙනවා තමන්ගේ වැඩේ කරගන්නේ නැතුව. පරාර්ථචාරයාව වේදෙනවා කිව්වේ ඉතින් බණ කීම් ආදි වශයෙන් ගිහියන්ව ගිහියන්ට බණ කීම් ඒ කටයුතු ඒ කරන්න උත්සාහ කරනවා මිසක් තමන්ගේ මේ වැඩේ කරගන්න උත්සාහ කරන්නේ නැහැ. ඒක හේතුවක් තමයි ඉතින් උන්වහන්සේලා දරාගෙන ඉන්නේ නැති මේ ශාසනය වැහිලයි කියලා. එදීම මහා අපරාධෙති. කරන්න දෙයක් නැහැ. ඒ මහා අපරාධ මේ ලෝකේ ත වෙන මේ ධර්ම විනය වැහුණයි කියලා හිතාගෙන කටයුතු කරනවා. ඉතින් බින්දුවේ ඉදිරියේදී ඉතින් ඔබටම දකින්න හම්බෙයි බොහොම ඉදිරි කාලෙකදී. ඒ වික්ෂුන් වහන්සේලා ඒ විදිහට ඒ කටයුතු සිද්ධ කරනවා. නැවත වාරයක් අර සාස්ත්‍රුන් වහන්සේ නමක් ලෝකෙ පහළ වෙලා ඒ බබලන බුද්ධ ශාසනය ඉදිරියේදී එහෙම ක්‍රියාත්මක වෙයි කියලා අපි ප්‍රාර්ථනා කරන් ඉන්නවා. නිරන්තරයෙන් වික්ෂුන් වහන්සේලාව පාරේ දකින්න හම්බෙන්න. දන් වළඳන වික්ෂුන් වහන්සේලාව කොහේ හරි දිය කඩිත්තක් ගාව දකින්න හම්බෙන්න. පිණ්ඩපාතේ වඩින උත්තමයන්ව දකින්න හම්බෙන්න. හැබැයි සල්ලි පිණ්ඩපාතේ වඩින අය නෙමෙයි. කය වඩා ගන්න යම් කිසි ආහාරයක් කය පවත්වාගෙන යන ආහාරයක් අවශ්‍ය වෙලා ආයේ ආහාරය හොයන පිණිස ගාවන්නේ පිලිස්. මේ ඉදිරි කාල තුලදී දකින්න හම්බ වෙයි. මොකද මේ ධර්ම විනය ඇරෙනවා කියලා කියන්නේ පින්වතුනි බොහෝ දෙනා සුවපත් වෙනවා. ඒ වගේම බොහෝ දෙනා අපාගත වෙනවා. ඉතින් මේ කටයුතු මේ විදිහට සිද්ධ වෙයි. ඉතින් ඔබ ඒකට ලොකු දායකත්වයක් දක්වනවා. ඒවල ඉතින් අනේක වාරයක් පින් සිද්ධ වෙනවා ඔබ සීල දෙනාට. මොකද අද මේ ධර්මයේ ප්‍රචාරය කිරීම උදෙසා ලොකු පිරිවැයක් ලන්ඩනයේ ඉන්න මේ අපේ පිරිසකින් හම්බ වෙනවා. ඉතින් ලංකාවේ ඒවා බොහොම ශ්‍රේෂ්ඨ විදියට ක්‍රියාත්මක වෙනවා. ත්‍රිපිටක පූජාවල් මම හිතන්නේ ඊයේත් එක ත්‍රිපිටක පූජාවක් සිද්ධ කළා. ඊයේ මම හිතන්නේ පොය ඊයේ හෝ පෙරේද. ඉතින් මේ මහත්තුරුත් එක්ක කතා කළාම තේරෙනවා ඉතින් මේ මහත්තුරු බොහොම ලැබියාවකින් ඒකට කටයුතු කරනවා. බොහොම අවබෝධකින් යුක්තව. ඒ වගේම පින්වතුනි ඒ පන්සල් වල ඉන්න ඒ ස්වාමින් වහන්සේලා පෙර නොඇසූ විරු ධර්මයක් ඇසූ ආකාරයෙන් ඒ දේවල් ඉල්ලගෙන CD පට ඉල්ලගෙන අපිට මේ නැවත නැවත අහන්න ඕනේ ආදී වශයෙන්. ඉතින් ඒ පුනර්ජීවයේ පින්වතුනි ක්‍රමක්‍රමයෙන් ඇති වෙනවා. ස්වාමින් වහන්සේලා ක්‍රමක්‍රමයෙන් මේ කටයුතු වලට සහභාගී වෙලා ඒවා කරගෙන යනවා. ඒ වගේම පින්වතුනි සමහර අවස්ථාවලදී ස්වාමින් වහන්සේලා මේ දහම් ප්‍රචාරක කටයුතු වලට එන්නද කියලා අහන හැම වෙලාවකදීම අපේ ආයාචනයක් තියෙනවා උන්වහන්සේලාගේ. ඒ උන්වහන්සේලාගෙන් කරන ආයාචනය තමයි ස්වාමීනි ඔබ වහන්සේ මේ ධර්ම විනය පාවිච්චි කරලා උත්තරීතර අරහත්ත්වය සාක්ෂාත් කරගන්න. ඒ වෙනුවෙන් කාලය කැප කරන්න. මේවා අපි කොහොම හරි කරන්න. ඔබ වහන්සේ නිදහස් වෙලා ඉන්න වෙලාවේ පුළුවන් තරම් මහන්සි වෙලා තමන්ගේ වැඩේ කරගන්න. ඒ කරලා ඉවර වෙලා පරාර්ථ චර්යාවේ දෙන්න. ඒක තමයි අපි උන්වහන්සේලාගෙන් කරන්න ඉල්ලීම. ඒක උන්වහන්සේලාගේ සුභසිද්ධිය උදෙසායි අපි කරන්නේ. මොකද උන්වහන්සේලා නිදහස් වෙලා ඉන්න මොහොතේදී පින්වතුනි උන්වහන්සේලාට පුළුවන් මේ මාර්ගය වඩා ගන්න. එහෙනම් මේ ධර්ම විනය එතකන් අපිට පවත්වාගෙන යන්න පුළුවන්. කොහොම හරි අපි ඒක කරගත්ත හැකි. මොකද කුණුගොඩේ ඉන්න ගමන්නේ අපිත් මේව කරන්නේ. නමුත් උන්වහන්සේලා කුණුගොඩෙන් ඉවත් වෙලානේ ඉන්නේ. ඒ ගුණගොඩෙන් ඉවත් වෙලා ඉන්න උත්තමයන්ට මේක වේගෙන්ම කරගන්න පුළුවන්. දැන් 24න් මේකට යොදා ගන්න පුළුවන්. ඒ යොදාගෙන ඒ කටයුතු කරගත්තා නම් හරි. ඒක නිසා තමයි ඉතින් උන්වහන්සේලාගේ හිත් නොරි දෙන්න. උන්වහන්සේලාගෙන් අපි ආයාචනාව කරනවා. අනේ ඔබ වහන්සේ මේවට සම්බන්ධ නොවි ඔබ වහන්සේගේ වැඩ කටයුතු කරගන්න. එහෙම කියලා. ඉතින් පින්වතුනි ඉතින් ওই විදිහට තමයි මේ සාසනික ක්‍රියාදාමයේ මේ වෙනකොට සිද්ධ වෙලා යන්නේ. ඉතින් ලක්ෂ සංඛ්‍යාත ජනකායක් මේ සද්ධර්මයේ ශ්‍රවණය කරනවා. ඉතින් බොහෝ දෙනා ඒ වෙන් වැඩ කටයුතු සාර්ථක ගන්නවා. ඉතින් ඔබත් ඒ අතුරින් කීප දෙනෙක් ඒක නිසා උත්සාහයෙන් උනන්දුවෙන් මේ මාර්ගය වඩාගෙන ඒ කටයුතු කරගන්න. ඉස්සරහට පින්වදේ කොහොමත් බුද්ධ ශාසනයේ ලොකු උන්නතියක් දකින්න හම්බේ. නියම බුද්ධ ශාසනයේ බුද්ධ ජයන්ති එහෙම නෙමෙයි, බුද්ධ ශාසනයේ ලොකු උන්නතියක් අපිට දකින්න හම්බේ. ඒ වගේම රහතන් වහන්සේලා බිහි වෙලා ඉරිදී පාන අවස්ථාව දකින්න හම්බේ. සමහර නොබෝ දිනකින් මේ ඒ ඉරිදී පාන රහතන් වහන්සේලා ගැන දැනගන්න හම්බුයි. ඉතින් එහෙම වැඩ පිළිවෙලක් ලෝකේ ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒකයි කියන්නේ ධර්ම විනය පොඩ්ඩක්වත් වැහිලා නැහැ. ධර්ම විනය නම් තියෙනවා. කවුරු කිව්වත් ඒක නම් පිළිගන්න එපා, ධර්ම විනය වැහිලායි කියලා තියෙනවා. කොන්ද පන තියෙන උන් ඉන්නවනම් නිවන් දැක ගන්න ඔන්න මාර්ගය තියෙනවා. වීරිය වඩන්න නම් කොන්ද පන තියෙන්නේ. වාක්‍යීම් යුතුකම් තියෙනවා කියලා ඒක පැත්තක ඒක දඩ මීමා කරගෙන මේකින් එකේ නෙමෙයි. ඒවත් කරන ගමන් මහා වීරියක් යුක්ත මේ දෙකම කරන්න ලොකු වීරියක් ඕනේ. ඉතින් ඒ වීරිය වඩාගෙන යන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. එහෙමනම් පින්වතුනි අදට අමාර කරමු. මොකද විශේෂයක් නැන්නේ වෙන නේද? හොඳයි පින්වතුනි. බොහෝ වෙලාවක් සද්ධර්මයේ දේශනා කරලා, බොහෝ වෙලාවක් සද්ධර්මයේ ශ්‍රවණය කරලා, බුද්ධ පූජා ආදී පවත්වලා, දානමාන ආදී කුසල ක්‍රියාවන් සිද්ධ කරගෙන, අනන්ත අප්‍රමාණ පුණ්‍ය ක්‍රියාවක් සිද්ධ කරගත්ත අවස්ථාවේදී පින්වතුනි මේ පුණ්‍යෙන් පෝෂණය වෙන්නා වූ, ඒ පින්වල සතුටු වන්නා වූ, ඒ පිරිසව සිහිපත් කරලා එයාට පින් අනුමෝදන් කිරීමේ ක්‍රියාවලිය දෙන්න. පළමු කොටම පින්වතුනි සිහිපත් කරගන්න මේ ත්‍රිපිටකය මුග පරම්පරාවෙන් අරගෙන ඇවිදින්න. මාතලේ අලුලෙන් විහාරයේදී ත්‍රිපිටකයේ ගන්ථාර උඩ කරලා සොලියෙන් බේරගෙන අද අපේ අතරපත් කරනකන් ඒ බුද්ධාප කැප වේලා කටයුතු කළා වූ ඒ උත්තම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවුවනක් පිරිසව සිහිපත් කරගන්න. ඔබ ඉතින් රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය සම්බාර ධර්මීය කුතර සම්බාර ධර්මීය උත්තමයේ උදෙසා විහිදුවල පතුරුල් හරින මේ පිං විහිදී පැතිරී යාමෙන් ඒ උත්තමයන් නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහා නිර්වාණ ශාන්තිම සාක්ෂාත් කරගනිත්වා කියලා සාදු කියලා එයාට පිං අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වදිනි මොහොතකට සිහිපත් කරගන්න අද මේ ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගනිමින් මේ ශ්‍රී සද්ධර්මයේ ලෝ පුරා ප්‍රචාරය කරන්නා වූ ඒ උත්තම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කින සිවුවනක් පිරිසව සිහිපත් කරගෙන ඒ වගේම පින්වදිනි ඒ උත්තම සිවුවනක් පිරිස සමග වෙසමින් ඒ උත්තමයන් වහන්සේලා දේශනා කරන සද්ධර්මයේ ලෝක පුරා ප්‍රචාරය කිරීමේ උදෙසා අප කැප වෙලා කටයුතු කරන්නා වූ ඒ මහත් මහත්මීනුත් සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය සම්බාර ධර්මීය කුතර සම්බාර ධර්මීය යයි විශේෂ විහිදුවල පතුරුල් හරින මේ පිං විහිදී පැතිරී ආවෙන් ඒ උත්තම පිරිස නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහා නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියලා පිං අනුමෝදන් කරන්න. ඒ වගේම පිංවදින මොහොතකට සිහිපත් කරගන්න දස දහසක් ලෝක ධාතු ඉඳලා මේ ස්ථාන වලට ආවා වූ සීලම දිව්‍ය බ්‍රහ්මාදීන් තමන්ගේ ඉෂ්ඨකාමී දෙවි දේවතාවුන් ඇතුළු මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නා වූ ඉන්ද්‍රෝපේන්ද චන්දසේකර ප්‍රජාපති ආදී ඒ සීලම දේව සමූහයන් වහන්සේලාවත් සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ යයි විශේෂ විහිදුවල පතුරුල් හරින මේ පිං විහිදී පැතිරී යාමෙන් ඒ දෙවියෝ මේ පිං අනුමෝදන් වෙත්වා, දෙවියන්ගේ දේවානුභාවයේ වැඩි වෙත්වා, ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරහත් කාලයක් ආරක්ෂා කරත්වා, බලාපොරොත්තු වන්නා බෝධියකින් උතුම් වූ නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියලා එයටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වතුනි මොහොතකට සිහිපත් කරගන්න තම තමන් නමින් ජම්මාන්තරගත වන්නේද සීලම ඥාති හිත මිත්‍රාදීන් තමන්ගේ අම්මා තාත්තා ගුරුවරු ඥාතිය හිත මිත්‍රාදීන් ඒ දීර්ඝ දෙනාව සිහිපත් කරගන්න. ඒ වගේම පින්වතුනි මේ අත් බැබේ විතරක් නෙමෙයි මේන කල්ප 91ක් ඇතුළත තමන්ට අම්මා වෙච්ච තාත්තා වෙච්ච ඥාතිය ගුරුවරු හිත මිත්‍රාදී ජී සීල දෙනාව සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත් ආ සීලම පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ ඒ අය උදෙසා විහිදුල පතුරුල් හරින මේ පිං විහිදී පැතිරී යාමෙන් ඒ අය යම් කිසි අභාවී ස්ථානයක ඉන්නවනම් ඒ ගත මිදේවා අජරාමර සංඛ්‍යාත නිවෙනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා එයටත් පිං අනුමෝදන් කරන්න. ඒ වගේම පිං උදෙලි මොහොතකට සිහිපත් කරගන්න මේට කල්ප 91ක් ඇතුළත තමන් විටින් අසාධාරණට ලක් කළා, තමන්ගේ කෙනෙහි වෛරයෙන් ක්‍රෝධයෙන් පසු වෙලා මැරිලා ගිහිල්ලා අද මරනවා කපනවා කොටනවා කියාගෙන මනුස්ස වේසයෙන් හෝ අමනුස්ස වේසයෙන් හෝ සත්ව වේසයෙන් හෝ ඇවිදිලා තමන්ගේ ආර්ය ගමනට බාධාවක් පමුණුවන ලෞකික ජීවිතයට බාධා පමුණුවන ඒ සිල දෙනා මේ වෙලාවේ සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත් ආ වූ සීලම පුණ්‍ය සම්බාර ධර්මයේ කුතර සම්බාර ධර්මියෝ ඒ අය විශේෂ විහිදුල පතුරුල් හරින මේ පිං විහිදී පැතිරී යාමෙන් ඒ අය ඒ අභව ස්ථානයෙන් අත් මිදේවා අජරාමර සංඛ්‍යාත නිවෙනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා එයටත් පිං අනුමෝදක කරා. ඒ වගේම පිංගතනි මොහතකට සිහිපත් කරගන්න විශේෂයෙන්ම ජීවතුන් අතර ඉන්නව පිරිස් මේ ශ්‍රී සද්ධර්මයේ ප්‍රචාරයලා අප කැප වෙලා කටයුතු කරමින් තමන් විසින් මෙහෙත මහන්සියෙන් හරි හම්බ කරගත් දණින් කොටසක් ඒ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ උන්නති උදෙසා ඒ උත්තමයන් වහන්සේලාගේ මාර්ගඵලයන් ලැබීම උදෙසා වෙහෙසවල ඒ හරියම්බු කරගත්ත මුදල් අපකප කරන්නා වූ සීල දෙනා විශේෂයෙන්ම සිහිපත් කරගන්න. ඒ වගේම පිංගුතුනි තමන්ගේ අම්මා තාත්තා ගුරුවරු ඥාති හිත මිත්‍රාදීන් තමන්ගේ දුව දරුවෝ තමන්ගේ රැකී රක්ෂා කරන්නා වූ ඒ පිරිස් ස්වාමි දරුවන් ස්වාමි දීරයන් ඒ සීල දෙනාවත් සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත් ආ සීලම පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ ඒ ආවිෂේ විහිතුල පතුරුල් හරින් ඒ පිං විහිදී පැතිරී යමින් ඒ අඩියම් කිසි ග්‍රහවල උපද්දව දෝස අන්ධකාර තිරණන් ඒ සීල දෝස අන්ධකාරයන් ගස අදූරින් බුත් වේවා. යක්ෂපේත විසාජ මලගේ වල කුම්බාණ්ඩ ආදී වෙද මිනියව දෝස අන්ධකාර තිරණන් ඒ සීල දෝස අන්ධකාරයන් ගස අදූරින් බුත් වේවා. අස්වාහ කටවා හෝහාවල් දේව සංඝ සංඛා දෝස අන්ධකාර තිරණන් ඒ සීල දෝස අන්ධකාරයන් ගස අදූරින් බුත් වේවා. මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුලදීම අධිරාමන සංඛ්‍යාත නිවිනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා යටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින් උදින මොහොත කර සිහිපත් කරගෙන අද මේ ස්ථානට ඇවිදින සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට කලින් යම්කිසි ආහාරයකින් පානයකින් සන්තරපණය වෙලා ඒ ආහාරයෙන් පානයෙන් ලැබුණා වූ ශරීර ශක්තිය ප්‍රයෝගී කරගෙන සද්ධර්මයේ ශ්‍රවණය කරන්න නැති මාර්ගඵලයන් අවබෝධ කරගන්න නැති එහෙමනම් ඒ ආහාර පාන සැකස්මෙලා එදා ඇත අතීතයේ ඉඳලා වැව්ව මුණු සකස් කළ ඇලවේලි සකස් කළ කුඹුරු වපුරලා ගොයන් කපලා පාගලා ආහාරයක් වශයෙන් ඔබගේ අතට පිළියෙල කරගන්නකම් අප කැප වෙලා කටයුතු කළා වූ සීලමු දෙනාව සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත් ආ වූ සීලම් පුණ්‍ය සම්බාර ධර්මයේ කුතුල සම්බාර ධර්මයේ ආවිෂේ විහිදුල පතුරුල හරි නේපින් විහිදී පැතිරී යාමෙන් එයා යම් කිසි අභව ස්ථානයක ඉන්නවනම් ඒන් අත මිදේවා අජරාමර සංඛ්‍යාත නිවෙනින් සරි සීම ලබත්වා කියලා සාදු කියලා එහෙටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්ගදින මොහොත කර සිහිපත් කරගන්න අද මේ ස්ථානට හැවිදිලා සද්ධර්මයේ ශ්‍රවණය කරද්දී හීතලෙන් පින්නෙන් ආරක්ෂා වෙලා මෙතිවදුරුවන්ගෙන් ආරක්ෂා වෙලා සද්ධර්මයේ ශ්‍රවණය කරන අවස්ථාව උදා වුණේ මේ ස්ථාන භූමියල මුල් පදිංචි කරුවන් සහ මේ ස්ථාන භූමිය ගොඩනග පුදේ බිය නිසා එමනම් මේ ස්ථාන භූමිය ගොඩනගීමේලා ගඩලක් ගන්න මේ ස්ථාන වලට ගෙනල්ලා බඳලා කළ සකස් කළා වූ යම් කිසි පිරිසක් ඉන්නවා නම් ඒ සීල දෙනා මේ වෙලාවේ සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත් ආ සීලම් පුණ්‍ය සම්බාර ධර්මයේ කුතුල සම්බාර ධර්මයේ ආවිෂේ විහිදුල පතුරුල රණී පිං විහිදී පැතිරී යාමෙන් එයා යම් කිති අභව ස්ථානයක ඉන්නවනම් එන් අත මිදේවා අජරාමර සංඛ්‍යාත නිවෙනින් සරි සීම ලබත්වා කියලා සාදු කියලා එයටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින් තුනේ අවසාන වශයෙන් සිහිපත් කරගන්න අද මේ ස්ථානයේට ඉන්නට බොහොම දුර බැහැරි ඉඳලා මේ ස්ථානයට ආපු දෙවි ඇති. ඒ වගේම පින් තුනේ මම්මාවත් මනාකොට සකස් වෙලා තියෙනවා. ඒ වගේම යාන වාහන මනාකොට සකස් වෙලා තියෙන නිසා පහසුවෙන් මේ ස්ථාන වලට එන්න අවස්ථාව උදා වුණා. ඒ වගේම තියෙන මේ ශ්‍රී සද්ධර්මයේ පරිගත වෙලා නැවත නැවත ශ්‍රවණය කිරීමේ අවස්ථා උදා වෙලා තියෙනවා. මේ වගේම මේ සද්ධර්මයේ අද මේ වෙලාවේ සජීවීව ලෝකී නොමන කෙනෙකුට ශ්‍රවණය කරගන්න අවස්ථා උදා කරගෙන තියෙනවා. එවනම් මේ සියලු දේ උදා වෙලා තියෙන්නේ විද්‍යාක්ෂ මතින් සම්මත පිරිසක් සහ එයාගේ අන්තේවාසික පිරිසක් විසින් මේ ලෝකෙට ඉදිරිපත් කරපු දායාද නිසා. එවනම් ඒ දායාද අභාවිතා කරගෙන නිවන් දකින්න යන අපි ඒ ලබාගත් අවසීනම පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ ඒ විශේෂ විහිදුල පතුරුල හරිමු. ඒ විහිදී පැතිරී යාමෙන් ඒ විද්‍යාක්ෂ මතින් සම්මත පිරිසදා එයාගේ අන්තේවාසික පිරිස යම් කිසි අභව ස්ථානවල ඉන්නවනම් ඒන් අත මිදේවා අධිරාමන සංඛ්‍යාත නිවෙනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා එයාටත් පින් අනුමෝදන් කරන්න. එහෙමනම් පින්වතුනි බොහෝ වෙලාවක් සද්ධර්මයේ ශ්‍රවණය කළා සද්ධර්මයේ දේශනා කළා බුද්ධ පූජා පවත්වලා දානමාන ආදී කුසල ක්‍රියාවන් සිද්ධ කරගෙන අමෘතමහා පුණ්‍ය සම්බාර ධර්මයක් සිද්ධ කරගත් අවස්ථාවේදී මේ පුණ්‍ය සම්බාර ධර්මයේ සිහිපත් කරගෙන අද මේ කතා කරගත්තා වූ ඒ සියලුම දේවල් නැවත නැවතත් මෙනෙහි කරන්න පිඟුතුනි. මේ මෙනෙහි කළා ඒ පුණ්‍ය සම්බාර ධර්මයන්ගේ බල මහිමයෙන් ප්‍රාර්ථනා කරන්න ඔබ සියලු දෙනාටම මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදීම නিত্য මංගල පරම සුන්දර අමෘත මහා නිර්වාණ ශාන්තියම සාක්ෂාත් වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.